ධර්මශ්‍රවණයට හාත්පස සක්වල සිටින සදහන් අසනු කැමති දෙවියන්ට අද දවසේ දේශනා කරන්නේ අනාගත වංශය. ඒ කියන්නේ අනාගතේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ කොහොමද? මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මේ පෘථුවියට, මේ ලෝකයට කුමක් සිදුවන්නේද යන වග. බුදුරජාණන් වහන්සේ වදාළ අනාගත ලෝකය පිළිබඳ ධර්මය ශ්‍රවණය කරන්ට හාත්පස සක්වල දෙවියෝ මේ උතුම් ස්වර්ණමාලී මහසෑ රජුන් සමීපයට පැමිණිත්වා. පිංගත්නි, අපගේ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ උතුම් ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා වැඩ සිටින විරාජමානව උතුම් ස්වර්ණමාලී මහසෑ රජුන්ට නමස්කාර වේවා. සාදු සාදු සා. අපට මේ ශ්‍රී සද්ධර්මය කියලා දුන්න අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේටද නමස්කාර වේවා. සාදු සාදු සා. ගරුතර මහා සංඝරත්නයන් අවසරයි. පින්වත්නි, අද ඔබ මේ ස්වර්ණමාලී මහසෑ රජාණන් වහන්සේගේ සෑ මළුවේ ශ්‍රවණය කරන්නේ ඉතාමත් අසිරිමත් දේශනාවක්. අපි දැන් මහමෙවුනාවෙන් ඉස්සල්ලාම ධර්මය ඇහුවේ අපිට ඉක්මනින්ම ධර්මය අවබෝධ කරන්න තියෙනවා නම් හොඳයි කියලා. නමුත් ධර්මය අවබෝධ කරන්ට ඕන කියලා ඒ ධර්මයේ පිළිපදින්ට යනකොට තමයි අපේ දුර්වලතා ටික ඔක්කොම ආවේ. එතකොට අපිට තේරෙනවා සිල් රකින්න අමාරුයි, හිත එකඟ කරන්ට අමාරුයි, පරණ පුරුදු වලටම හිත ආපහු වැටි වැටි යනවා කියලා. ඊට පස්සේ හිතන තරම් ධර්මයේ පුරුදු කරන එක ලේසි නෑ කියලා තේරෙනවා. ඊට පස්සේ තින් ගොඩාක් අය මුලා වෙනවා. ලංකාවේ නම් බුදුරජාණන් වහන්සේ වදාළ ශ්‍රී සද්ධර්මයේ මේ ත්‍රිපිටකයේ සඳහන් මූලික බුද්ධ දේශනාවට ගරු කරන් නැතුව බුදුරජාණන් වහන්සේ ශාස්ත්‍රුන් වහන්සේ කරගන්න නැතුව ධර්මය අහන සියලු දෙනා අමාරු වෙටෙනවා. ඒ නිසා හැබැයි අපිට වාසනාවක් ලැබුණා. අපිට ලැබුණ වාසනාව තමයි පිරිසිදු බුද්ධ වචනේ අපිට අහන්න ලැබුණා. අදත් මේ ස්වර්ණමාලී සෑරජන් වහන්සේගේ මළුවේ බුද්ධ වචනයයි කියන්නේ. පින්වත්නි, මේ සෑරජාණන් වහන්සේගේ සෑ ගැබ ඇතුලේ තිබෙන රන්වන් බුද්ධ ප්‍රතිමාව ගොඩාක් දෙනා හිතන්නේ බුදු පිළිමයක් කියලා. පින්වත්නි, මේ සෑරජාණන් වහන්සේ ගර්භයේ පිළිමයක් විදියට ඇඹුවේ වජිරාසන පිළිමේ. රත්තරණින් ඇඹුවේ බුදු වෙන මොහොතේ සමාධියෙන් වැඩ ඉන්න ප්‍රතිමාව තමයි ඇඹුවේ. එතකොට සෑරජාණන් වහන්සේගේ අඹල තියෙන බුද්ධ ප්‍රතිමාව සමාධියෙන් වැඩ ඉන්න ප්‍රතිමාව. ඒක තමයි අඹපු පිළිමේ. ඒක මැණික් වලින් මහ බෝසෙවනේ. නමුත් ධාතුන් වහන්සේලා වැඩ ඉන්නේ ඒ ප්‍රතිමාවේ නෙවෙයි. පින්වත්නි, අපි මේ ඉන්නේ බටහිර. නිතර නිතර අපිට වන්දනාවලට මේ බටහිර පැත්තට එන්න හේතුවක් තියෙනවා. කොමක් කියලා හිතන්නේ? පින්වත්නි, තුන් ලෝකෙම එකම සෑයකවත් නැහැ. මේ සෑයේ විශේෂයක් තියෙනවා බටහිර පැත්තේ. හැම සෑයකම බුදුරජාණන් වහන්සේගේ මුව මණ්ඩල තියෙන්නේ නැගෙනහිරට. මේ ස්වර්ණමාලී සෑරජාණන් වහන්සේගේ ඇතුලේ වැඩ ඉන්න ධාතුන් වහන්සේගේ ධාතුන් වහන්සේලාගේ නිර්මාණය වුණ ස්වර්ණ බුදුරුවේ මුවමඩල තියෙන්නේ බටහිරට, මේ අපි ඉන්න පැත්තට. ඒකට හේතුව දොටුගැමුණු මහරජතුමා මේ සෑගර්භයේ ඇතුළට ධාතුන් වහන්සේලා වඩම්මලා අදිස්ථානයක් කළා. 45 වසක් මේ බුදුසසුන පවතින තුරු බොහෝ දෙනාට සිතසුව සලසමින් විරාජමානව සේරජානන් වහන්සේගේ ගර්භයේ වැඩ සිටිනවා නම් උතුම් ධාතුන් වහන්සේලා, බුදුරජාණන් වහන්සේ දා පිරිනවම් පාපු ස්වභාවයෙන්ම ධාතුන් වහන්සේලා වැඩින්ට කියලා අදිෂ්ඨාන කළා. ඒ අදිෂ්ඨාන කරනකොට පින්වත්නි, ඒ ධාතුන් වහන්සේලා ආකාශයට පැන නැගලා මේ සේරජානන් වහන්සේගේ ඇතුලේ සල්ගස් දෙකක් හදලා පිරිනිවන් වඩින කුසිනාරාව හදලා තිබ්බා. ඒ ධාතුන් වහන්සේලා ආකාශයට පැන නැගලා ධාතුන් වහන්සේලා විසිරිලා ධාතුන් වහන්සේලාගෙන්ම හැදුනා බුදු සිරුර. මේක හොඳට මතක තියාගන්න. මේක තියෙන්නේ බෝධි වංශයේ තියෙනවා, ධම්ම ප්‍රදීපිකාවේ තියෙනවා, වංශ කතාවල තියෙනවා. ගොඩාක් අය හිතන්නේ බුදු පිළිමයක් කියලා. ධාතුන් වහන්සේලාගෙන් බුදුරජාණන් වහන්සේගේ සිරුර හැදිලා ඉරිදීෙන් මාංශ මැවුණා, ඉරිදීෙන් නහර මැවුණා, ඉරිදීෙන් රන්වන් සම මැවුණා. ජීවමාන බුදුරජාණන් වහන්සේ යම්සේද ඒ විදිහට ධාතුන් වහන්සේලාගෙන් ඉරිදීෙන් බුදු සිරුර මැවුණා, මැවිලා රන්වන් චීවරය මැවුණා. රන්වන් චීවර ධාතුව පුරවාගෙන බුදුරජාණන් වහන්සේ මේ බටහිරට මේ පැත්තට මුහුණලා, නැගෙනහිරට පිටුපා, උතුරට සිරසලා, දකුණට ශ්‍රීපා යොමුකොට බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාපු ඉරියව්වෙන්ම ඒ ධාතුන් වහන්සේලාගෙන් බුදු සිරුර මැවුණා. ඒ බුදු සිරුර ධාතු පරිනිර්වාණේ දක්වාම වැඩ සිටිනවා මේ උතුම් සෑගැබේ. ඒ නිසා කරුණු දන්නා අය බුදුරජාණන් වහන්සේගේ බුදු මුව මණ්ඩල ඉස්සරහා පිට වන්දනා කරනවා කියන අදහසින්ම ගොඩාක් ආසා කළා මේ බටහිර පැත්තේ ඉඳලා වඳින්න. තුන් ලෝකෙම බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර මැවිලා නැහැ. රුවන්වැලි සෑයේ තමයි තුන් ලෝකෙම බුදු සිරුර ඉරිදීෙන් මැවී තිබෙන තැන. ඒ නිසා තුන් ලෝකෙම අග්‍රම සෑය මේ උතුම් ස්වර්ණමාලී මහා සේරජානන් වහන්සේ. නමස්කාර වේවා. ඒ නිසයි රුවන්වැලි මහා සෑය මේ උතුම් සෑය තුන් ලෝකෙම ශ්‍රේෂ්ඨ වෙන්නේ. ඊළඟ කාරණාව තමයි මේ උතුම් සේරජානන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ අදිෂ්ඨානයක්. ඊළඟට මිහිඳු මහරහතන් වහන්සේගේ අදිෂ්ඨානයක්. ඊළඟට දේවානම්පියතිස්ස රජතුමාගේ රාජ්‍ය ආඥාවෙන්කින් ඉඩම වෙන් කරලා තිබුණේ. ඒ වගේම දුටුගැමුණු රජතුමාගේ සසරේ පුණ්‍ය ඉරුදියෙන් හැදුනේ. මේ උතුම් සේරජානන් වහන්සේගේ මුල්ගල් තබන දවසේ 96 කෝටියක් රහතන් වහන්සේලා මේ සෑ මළුවේ වැඩ හිටියා. පින්වත්නි, මේ උතුම් ස්වර්ණමාලි මහ සේරජානන් වහන්සේගේ ශ්‍රේෂ්ඨ බව කියන්නේ මේ සේරජානන් වහන්සේ පිහිටි භූමියේ තිබ්බ පන්සලට ඒ කාලේ කියන්නේ මහවිහාරය. ඒ මහවිහාරයේ දකුණු දොරටුව කෙළින්ම යොමු වෙලා තිබේ රුවන්වැලි මහ සෑයට. ඒ මහාවිහාරයේ හිටපු භික්ෂූන් වහන්සේලා සිහිනුවණින් වඩිද්දී මහාවිහාරයෙන් එළියට රුවන්වැලි සෑය කෙළින්ම පේනවා. එතකොට රුවන්වැලි සෑය දැක්ක ගමන්ම බුද්ධාලම්බන ප්‍රීතියෙන් දකුණු දොරටුවේ ඉඳලම රහත් වෙච්ච සංගරුවන 30,000යි. බටහිර දොරටුවේදී 30,000යි. ඊළඟට නැගෙනහිර දොරටුවේදී 30,000යි. මහා විහාරයේ විතරක් රුවන්වැලි සෑය දිහා බලාගෙනම රහත් වෙච්ච සංගරුවන 90,000යි. පින්වත්නි, අටුවාවල විස්තර තියෙනවා. යම් තැනක හිටගත්ට පස්සේ රුවන්වැලි මහා සෑයේ ධාතු ගර්භේ පේනවනම් මේ ගර්භේ පේනවනම් යම් තැනකට ඒ සෑම තැනකම රහතන් වහන්සේ නමක් හිටපු තැන. එනිසා ඔබ මේ අනුරාධපුරයට ඇවිල්ලා යම් තැනක හිටගත්තට පස්සේ රුවන්වැලි මහා සෑයේ ගර්භය පේනවනම් ඒ තැන අනිවාර්යෙන් රහතන් වහන්සේ නමක් හිටපු තැන. ඒ තරම් මේ ලංකා ධරණිතලයේ රහතන් වහන්සේලා වැඩ හිටියා. මේ අපි ඉඳගෙන ඉන්න මේ ස්වර්ණමාලි සෑරජානන් වහන්සේගේ මළුවේ කොයි තරම්නම් රහතන් වහන්සේලා බුද්ධාලම්බන ප්‍රීතියෙන් වන්දනා කළාද. ඒකයි. ඒ නිසා අනේ අපිටත් මේ රැහේ හෝරා කිහිපයක් නමුත් ඒ උතුම් සම්බුදු සිරුර මැවී තිබෙන බුදුරජාණන් වහන්සේගේ රන්වන් දේහෙට රන්වන් චීවර පෙරෙව්වා වගේ රන් කංචුකෙන් පුදා මලින් සරසා පූජෝපහාර කොට ඇති රම්මැලි සෑ මළුවේ අපටත් බණහන්ට ලැබෙනවනේ කියලා සාදුකාර දීලා සතුටු වෙන්න. සාදු සාදු සාදු. ඒ නිසා පින්වත්නි අපිට ලැබුණ ලාභය තමයි පිරිසුදු ශ්‍රී සද්ධර්මයේ අහන්ට ලැබුණා. පින්වත්නි ළඟදීන් ළමෙක් මගෙන් ඇවිල්ලා ඇහුවා ඔබ වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේ කොයි වගේ කෙනෙක්ද? එතකොට එයා ඇහුවේ එහෙම වුණාට ඒක ඇතුලේ තියෙන අර්ථය මේකයි. ඔබ වහන්සේගේ ගුරු ස්වාමීන් වහන්සේ සෝවාන් වෙලාද, සකදාගාමි වෙලාද, අනාගාමි වෙලාද, අරහත්ත්වයට පත් වෙලාද කියලා තමයි ඇහුවේ මගේ. දැන් අපි මිනිස්සුවක දන්නේ නැණේ මහන වෙලා, අපි දැන් මහන වෙලා අපි දැන් අවුරුදු 15කට කිට්ටුයි. එතකොට අපේ ගුරු ස්වාමීන් වහන්සේ ළඟින් ඇසුරු කරන ශිෂ්‍යෙක් විදිහට ඒ ගැන හොඳටම දන්නේ අපි. ඒ නිසා මම හරියටම දන්නවා අපේ ලොකු ස්වාමීන් වහන්සේ කවුද කියලා. මං කිව්වා මගේ ලොකු ස්වාමීන් වහන්සේ සෝවාන් වෙලාද, සකදාගාම වෙලාද, අනාගාම වෙලාද, රහත් වෙලාද කියලා නෙවෙයි මම දන්නේ. මගේ ගුරු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියලා මම දන්නවා කියලා. මගේ ගුරු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් වෙලා අපිවත් ශ්‍රාවකත්වයේ සමාදන් කරනවා බුදුරජාණන් වහන්සේ සරණ යන්ට කියලා. මං ඒ උත්තරේ දෙනකොට මට ප්‍රීතියක් ඉපදුණා. ඒ ප්‍රීතියෙන් මං ධර්මයේ සිහි කරනකොට මට මිහිඳු මහරහතන් වහන්සේ මතක් වුණා. දේවානම්පියතිස්ස රජුරෝ මිහිඳු මහරහතන් වහන්සේ අහනකොට ඔබ වහන්සේ කවුද කියලා, සමනා මයම් මහරජ ධම්මරාජස්ස ශ්‍රාවකා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ඇවිල්ලා තමන්ව හඳුන්වලා දුන්නේ කවුරු විදියටද? මම ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවකෙන් කියලා. අද වාගේ ලෝකෙට මං රහත් වෙලා, මං රහත් වෙලා, මමයි රහතා, මමයි රහතා නැත. මේ ලංකාවට අපිට ධර්මයේ උරුම කරලා දුන්න මිහිඳු මහරහතන් වහන්සේ තමන් හඳුන්වලා දුන්නේ ධම්ම රාජස්ස ශ්‍රාවකා. මම ධර්ම රාජයාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. මගේ ගුරු ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක්. අපි සියලු දෙනා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. අපට ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවා. ඒ තමයි මේ මහා භද්‍ර කල්පේ 4:15 වදාළ ගෞතම තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ, අපගේ ශාස්ත්‍රුන් වහන්සේ. උන්වහන්සේ 45 වදාළ ඒ උතුම් ශ්‍රී සද්ධර්මයේ තමයි අපගේ ශාස්ත්‍රුන් වහන්සේ ළඟට අපි සරණ ගිය ධර්මස්කන්ධය. අපේ පිහිට තමයි ශ්‍රී සද්ධර්මය. ඊළඟට මේ ධර්ම මාර්ගයේ ගමන් කරලා අපිට විශ්වාසයට ඉන්න අය තමයි රහතන් වහන්සේලා, සාරිපුත්ත මහරහතන් වහන්සේ, මුගලම් මහරහතන් වහන්සේ, මහා කස්සප මහරහතන් වහන්සේ ආදී අරහත් පරපුර. ඒ නිසා තුනුරුවන් සරණ කරගෙන ධර්මයේ හැසිරෙන කෙනාට පිහිටක් තියෙයි. එක එක කෙනා පිටිපස්සේ ගිහිල්ලා යන කෙනාට පිහිට නැත. මේ බලන්ද මේ පින්වත්නි කලබල වෙලා, මේ කලබල වෙලා බුද්ධ ශාසනයත් එක්ක සෙල්ලම් කරන්න එපා. අද කියලා දෙන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය ගැන සිහි නුවණින් බණට කැහුවොත් බුදිය ගන්න නැතුව තේරෙයි. අටපිරිකර පුද පුදා මෛත්‍රී බුදුන් දකි නිවන් දකිත්වා කියලා පතනවා ලැබෙයිද කියලා තේරෙයි. ලේසි නෑ මෙත් බුදු සසුනේ පිහිට ලබන එක. මේ බුද්ධ ශාසනෙත් අවුල් කරගත්තොත්, මේ බුද්ධ ශාසනෙත් වාද විවාද කරගත්තොත්, මේ ශ්‍රී සද්ධර්මයත් එක්ක සෙල්ලම් කළොත්, රහතන් වහන්සේලාගේ නම් එක්ක සෙල්ලම් කළොත්, උතුම් ධාතු තැන්පත් සෑය බෝධියත් එක්ක සෙල්ලම් කළොත්, අහෝ ඒ සත්වයා මරණින් මත්තේ කොහේ යයිද? ඒ නිසා හොඳට කන් යොමු කරගෙන අහන්න මෛත්‍රී බුද්ධ ශාසනය විස්තර. පින්වත්නි, අපේ බුදුරජාණන් වහන්සේ දීපංකර පාදමූලයේ විවරණ ගත්තාට පස්සේ ඊළඟට බුදු කෙනෙක් මුණ ගැහෙන්නේ කල්ප අසංකේයයකට පස්සේ. දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ අපේ බුදුරජාණන් වහන්සේට ආය බුදු කෙනෙක් මුණ ගැහෙන්නේ, සුමේද තාපසතුමාට ආය බුදු කෙනෙක් මුණ ගැහෙන්නේ කල්ප අසංකේයයකට පස්සේ. කල්ප අසංකේයයක් බුදුරු නැ ලෝකේ. ඊළඟට ඒ පහළ වුණ බුදුරජාණන් වහන්සේ ළඟින් විවරණ ගත්තා. විවරණ ගත්තට පස්සේ ආයෙත් අසංකේයයක් බුදුරු නැහැ. දැන් අසංකේය කීයද? දෙකයි. ඔන්න ආයෙත් බුදුරජාණන් වහන්සේ නමක් පහළ වුණා. ඒ බුදුරජාණන් වහන්සේ පහළ වුණාට පස්සේ ආයෙ අසංකේයයක් බුදුරු නැහැ. ඊට පස්සේ ඒ බුදුරජාණන් වහන්සේ ළඟින් විවරණ ගත්තට පස්සේ ආයෙ අසංකේයයක් බුදුරු නැහැ. ඔන්න ඔය විදිහට තමයි සාරා අසංකේය හැදෙන්නේ. අසංකේය කල්ප ලක්ෂය හතර හැදෙන්නේ එහෙම. ඊට පස්සේ මීන්ට කල්ප ලක්ෂයකට පෙර පදුමුත්තර කියලා බුදුරජාණන් වහන්සේ නමක් පහළ වෙනවා. එතනින් පස්සේ තමයි අටවිසි බුදුරුන්ගේ ඉතුරු බුදුරජාණන් වහන්සේලා කල්ප ලක්ෂයක් ඇතුළත තමයි පහළ වුණේ. ඒ නිසා යම් මේ පින්වත්නි යම් කල්පයක බුදුරජාණන් වහන්සේලා වැඩිපුර පහළ වුණොත් ඊළඟට අසංකීය ගණන් බුදුරු නැතුව ඉන්න සිද්ධ වෙනවා. ඒ නිසා මේ බුද්ධ ශාසනේ, මේ මහා භද්‍ර කල්පේ බුද්ධ ශාසනේ අහිමි කරගත්තොත් අහෝ සියල්ල දන්න සියල්ල දක්න බුදුරජාණන් වහන්සේ තවත් බුදු කෙනෙක් ගැන කියලා නැහැ. තවත් බුදුරු ගැන කියලා නැහැ. අනාගතයේදී බුදුරජාණන් වහන්සේ නමක් ගැන වදාළේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ. දැනට ඉතුරුව තියෙන සූත්‍ර දේශනා 18,000 එකම එක සූත්‍රයක විතරයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන විස්තර තියෙන්නේ. ඒ සූත්‍රය තමයි අද ඉගෙන ගන්න අපි. ධර්මයේ බුදුරජාණන් වහන්සේ වදාළ පිරිසුදු ධර්මයේ ඔබට මේ බුද්ධ වචනයෙන් ඉගෙන ගන්න ලැබුණොත් ඔබ මුලා වෙන්නේ නැහැ. ඒ නිසා කන් යොමු කරගෙන අහන්න මේ අවස්ථාව මගහැරින්ට දෙන්න එපා. පින්වත්නි, කාශ්‍යප තථාගත සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝකෙට පහළ වුණේ මිනිස්සුන්ගේ ආයුෂ අවුරුදු 20,000 අපේ බුදුරජාණන් වහන්සේට කලින්. ඒ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ පින්වත්නි අපිට වාගේ මෙහෙ වාගේ බණහන කතා නැහැ. යම් කෙනෙක් බුදුරජාණන් වහන්සේ ජීවමානව දැක්කද ඒ අය අරහත්වයට පත් වුණා, තුන්වෙනි පරම්පරාවට ගියේ නැහැ. බුදුරජාණන් වහන්සේ පිරිනුවම් පාලා රහතන් වහන්සේලා ඉන්නවනේ, ඒ රහතන් වහන්සේලාගෙන් ආයෙ රහතන් වහන්සේලා බිහිවුන්නේ නැහැ. කාශ්‍යප බුද්ධ ශාසනේ, කාශ්‍යප බුද්ධ ශාසනේ තුන්වෙනි පරම්පරාවකට බුද්ධ ශාසනේ ගියේ නැහැ. ඒ වගේම තුන් ලෝකෙටම එකම එක ධාතු සෑයයි තිබේ, රත්තරනේ. තුන් ලෝකෙටම එකම සෑයයි කාශ්‍යප බුද්ධ ශාසනේ. දැන් මොකද්ද බුදුරජාණන් වහන්සේ අපි කෙරෙහි අනුකම්පාවෙන් ධාතු විසිරෙන්න අදිෂ්ඨාන කළා. ඒ නිසා තැනින් තැන ධාතු ස්තූප තියෙන්නේ. ඒ ධාතු ස්තූපවලට ගැරෙහුවොත්, ඒ ධාතුන් වහන්සේලාට කරන පූජෝපහාර පිණිස ගැරෙහුවොත් ඒ සත්වයා බොහෝ පෞරස් කරගන්නවා. පින්වතුනි, බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පාලා ද්‍රෝණ 8ක් ධාතුන් වහන්සේලා ඉතුරු වුණානේ. ඒ ධාතුන් වහන්සේලා කුසිනාරාව ඉඳලා මගධයට වඩම්මන්ට මාස හතක් ගියා. ඒ මාස හත ඇතුළත ධාතුන් වහන්සේලාට බැනපු 84,000 මැරිලා පෙරේත ලෝකේ ඉපදුනා. මේ මොන ධාතුද? මේ මොනවද ඉතිරි වෙලා තියෙන්නේ? මේ මේවා පෙරහැරින් ගේන්න ඕනිද? ඔය වාගේ කියපු 84,000 මාස හතක් ඇතුළත මැරිලා ප්‍රේත ලෝකෙ ඉපදුනා. අදටත් ඉන්න ප්‍රේතයෝ වෙලා. විමානවත්වේ ධාතු විවන්නක ප්‍රේතවත්වයේ කතාව තියෙන්නේ. ඒ නිසා ඔහු ධාතුන් වහන්සේලාට ගරහන සිතක්වත් පහළ නොවේවා. මේ ධාතුන් වහන්සේලා වැඩි ඉන්නේ වඳින්නට, පුදන්නට, සත්කාර කරන්නට, පිම් පුරවා ගන්නට. ඉතින් ඒ නිසා ලෝකයා බනිනවා, ලෝකයා දොස් කියනවා, ලෝකයා ගරහනවා. ඒත් ඒ අතරින් පිනක් තිබ්බොත් ඒ කෙනාට මෙන්න අවස්ථාව තියෙනවා ගෞතම බුද්ධ ශාසනය පිළිසරණක් ලබා ගන්නට. ඉතින් ඒ නිසා පින්වත්නි බලන්න, ඉතින් දඹදිව ඒ කාලේ කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ සෑය තිබ්බේ. එතකොට දඹදිවටම යන්න ඕන කවුරු හරි. ලෝක ධාතු හැම එක්කින්ම දඹදිවට එන්න ඕන. හිතු විදිහට වඳින්න බෑ. ඒ විදිහේ ඒ කාලේ ධාතුන් වහන්සේ නමක්වත් වඳින්න පිනක් නැතුව වෙන්නයි අපි කරග්ග ගහ තවම මේ ඉන්නේ. ඒ නිසා මේ ලැබිච්ච අවස්ථාව මං අරගන්න එපා. පින්වත්නි, කාශ්‍යප බුදුරජාණන් වහන්සේගෙන් පස්සේ මිනිස්සුන්ගේ ආයස අවුරුදු 10ට අඩු වෙලා, ආය අවුරුදු අසංඛ්‍යයට වැඩි වෙලා, මිනිසුන්ගේ ආයුෂ ආයෙත් අඩු වෙලා 80,000ක් වුණ කාලයක් තිබ්බා. මිනිසුන්ගේ ආයුෂ ඒ කාලේ අවුරුදු 80,000යි. ඒ කාලේ ගැන විස්තර තමයි චක්කවර්ති සීයනාද සූත්‍රයේ තියෙන්නේ. අද මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ විස්තර තියෙන දේශනාවේ නම චක්කවර්ති සීහනාද සූත්‍රය. මොකද ඒ සූත්‍රේ නම චක්කවර්ති සීනන්ද සූත්‍රේ. බුදුරජාණන් වහන්සේ මගධේ මාතුලාවේ දානෙකට වැඩලා, එදා දානෙට සංඝයා 20,000ක් වැඩ හිටියා. දානෙ වළඳලා භුක්තානුමෝදනා ධර්මයේ දේශනා කරන්න නැතුව බුදුරජාණන් වහන්සේ වඩිනවා. දානෙට ඇවිල්ලා බණහන්ට ආසාවෙන් හිටපු මිනිස්සුන්ට බුදුරජාණන් වහන්සේ ධර්මයේ දේශනා කරන්න නැතුව වැඩියා කියලා හිතේ දුකට පිටිපස්සෙන් ආවා. බුදුරජාණන් වහන්සේ මෙහෙම කළේ බොහෝ දිනකට එක් රැස් වෙන්න පුළුවන් තැනකට එකතු කරන්න උපක්‍රමයක්. අරෙහි මෙහින් ඇවිල්ලා පින්වතුනි, ලක්ෂ ගාණක් මිනිස්සු එකතු වුණා මගධේ කුඹුරු යායක් මැදට. බුදුරජාණන් වහන්සේ මගධේ කුඹුරු යායේ මැද තිබ්බ විශාල වෘක්ෂයක් මුල දෙස බැලුවා. භාග්‍යවතුන් වහන්සේගේ බැල්මෙන්ම අර්ථය දන්න බුදුරජාණන් වහන්සේගේ හෙවණැල්ල බඳු දුටු දුටුවන්ගේ දුක දුරු කරවන අපගේ ආනන්ද මුනිදුන් බුදුරජාණන් වහන්සේට රුක් මුල සිවුර හතරට නමලා ආසනයක් පැනෙව්වා. 20,000ක් සංගරුවන දෙපස අසුන් ගත්තා. ලක්ෂ ගණන් ජනතාව වටේ පිරිවරා ගත්තා. ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුද්ධ ශාසනය ගැන වදාළේ. පුදුමේ කියන්නේ අද කාලේ සාමාන්‍ය මෛත්‍රී බුද්ධ ශාසනය ගැන කියනකොට අනේ අපටත් මෛත්‍රී බුද්ධ ශාසනය ලැබේවා කියලා පතනවනේ. ඒත් බුදුරජාණන් වහන්සේගේ බුදුමුවෙන් මෛත්‍රී බුද්ධ ශාසනය ගැන දේශනා කරපු වෙලාවේ ඒ බණහපු මිනිස්සු 84,000ක් සෝවන් වුණා. ඒකයි පුදුමේ. අද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ගැන කිව්වොත් අනේ අපිටත් යන්න ලැබේවා, අපිටත් ලැබේවා කියලා පතනවා. බුදුරජාණන් වහන්සේ මෛත්‍රී බුද්ධ ශාසනය ගැන වදාළ වෙලාවේ 84,000ක් සෝවන් වුණා. එහෙනම් සසර බියකරු බව, නැවත නැවත ඉපදෙන එක මහා භයානක බව මේ විස්තරය ඇති. එනිසා එහෙම වුණේ. ඉතින් ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ පින්වත් මහණෙනි කියලා වදාලා බුදුරජාණන් වහන්සේ වදාලා අත්ත දීපා භික්ඛවේ විහෙරත අත්ත සරණ අනඤ්‍ය සරණ. පින්වත් මහණෙනි, තමාට තමා සරණ කරගන්නට වෙන සරණක් නැහැ. තමාට තමා දූපතක් කරගන්නට කියලා වදාලා. තමාට තමා දූපතක් කියන්නේ කවුරුත් නැහැ වටේ. අත්වැල් බැඳගෙන යන්න බෑ. පවුලේ ඔක්කොම කැඳගෙන යන්න බෑ. යාළුවෝ පිරිවර කැඳගෙන යන්න බෑ. ස්වාමියාට බිරිඳ නිවනට කැඳගෙන යන්න බෑ. බිරිඳට ස්වාමියාව කැඳවගෙන යන්න බෑ. දූපතක් කියලා ඒක කොහොමද වෙන්නේ කියලා තියෙනවා ඊළඟට. ධම්මදීපා ධම්මසරණ අනඤ්‍ය සරණ. ධර්මයේ දූපතක් කරගන්නට, ධර්මයේ සරණ කරගන්නට වෙන සරණක් නැහැ. කතංච පන භික්ඛවේ අත්ත දීපා අත්ත සරණ අනඤ්‍ය සරණ භික්ඛු. පින්වත් මහණනි, භික්ෂුව කොහොමද තමාට තමා සරණ කරගන්නේ, වෙන සරණක් නොකරගෙන තමාට දූපතක් කරගන්නේ? කොහොමද ධර්මයේ දූපතක් කරගෙන, ධර්මයේ සරණ කරගෙන වෙන සරණක් කර නොගන්නේ? ඉද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති. ඔන්න තමාට තමා දූපතක් කරගෙන, තමාට තමා සරණ කරගෙන වෙන සරණක් කරගන්න නැති හැටි. ඒ තමයි කයෙහි කයානුව බලමින් වාසය කරනවා. කායානුපස්සනාව. ආතාපි කෙලෙස් තව තවා. ආතාපි කියන්නේ කෙලෙස් තව තවා. කෙලෙස් තව තවා කියන්නේ හිත යන්නේ පරණ පුරුදු වලටමයි. එතකොට ඒවා තවන්ට වෙනවා. නෑ එහෙම නෙවෙයි, එහෙම නෙවෙයි, මේකෙම සිහි පීට ගන්න ඕන, මේ විදිහට ගුණධර්ම දියුණු කරන්න ඕන කියලා තව තවා කෙලෙස් තමයි කායානුපස්සනාව කරන්න වෙන්නේ. කොහොමද කායානුපස්සනාව? ආනාපාන සතිය වැඩියොත් ඒ විලාවේ කායානුපස්සනාව. ඉරියාපත භාවනාව, ඉරියව් ගැන සිහියෙන් හිටියොත් ඒක කායානුපස්සනාව. දෙතිස් කුණප කොට්ටාසය දිහා බැලුවොත් කේසා ලෝමා නඛා දන්තා දිවසේ කායනුපස්සනාව. ඊළඟට පඨවි ආපෝ තේජෝ ආයෝ විදිහට ධාතු මනසකාර විදිහට ජීවිතය දිහා බැලුවොත් ශරීරය දිහා, ජීවිතය දිහා කායනුපස්සනාව කරන්න වෙන්නේ තව තවා. තව තවා කියන්නේ මේවා කුසල් අරමුණු, හිත කැමති නෑ. චිත්‍රපටයක් එළි වෙනකල් බලන්න පුළුවන්. ඇයි ඒ? ඒ හිත ඒකට කැමති. එළි වෙනකල් බලන්න පුළුවන්. භාවනාවට කැමති නෑ හිත. ඇයි ඒ? ඒකෙන් අර චන්දරාගේ උපද්දවන්නේ නෑ. මේ අර ඉට්ටා කන්තා මනාපා පියරූපා කාමෝපසංහිත රජනීය ඕවනේ අපේ හිතේ වැඩ කරන්නේ. කෙලෙස් රූප ශබ්ද ගන්ධ ඕවට තමයි හිත යන්නේ. නමුත් මේවා කේසන ලෝම් නියදත් කියලා බලමුට ඒක ඉෂ්ට කාන්ත මනාප නෑ. එතකොට භාවනා කරන්න බෑ. කැමති නැහැ හිත. කැමති නැති හිතෙන් මේක කරන්න වෙනවා. කරන්න වෙන්නේ හිතට තරවටු කර කර. ආතාපි කෙලෙස් තව තවා. සම්පජ ආතාපි සම්පජානෝ මනා සීනුවනින් තියෙනවා. සීනුවන තියෙන්න ඕන. සීනුවන නැත්තම් මේ භාවනා කරන්න ඉඳගෙන පිස්සෙක් වෙලා නැගිටිනව දන්නේ. හිතන්නේ රහත් වෙලා නැගිටුණා කියලා. ඒක තමයි මනා සිහිනුවන ඕන. ගොඩාක් අයද වෙන්නේ භාවනාවට ඉඳගෙන භාවනා කරන සිහිනුවනක් නැහැ. හිත පෙරලෙනවා දන්නේ, අරමුණු වලට වසඟ වෙනවා දන්නේ, භූත බීත වලින් හිත වෙනස් කරනවා දන්නේ. සිහිනුවන නැහැ භාවනාවට ඉඳගත්තට. පිස්සෙක් වෙලා නැගිටිනවා. කරුමේ කියන්නේ ගිහියෙක් නම් පිස්සු හැදුන ගමන් අංගොඩට ගිහින් දානවා. සිවුරක් දාගෙන භාවනා කරලා පිස්සු හැදුනොත් එහෙම අඟුරට ගිහින් දාන්නේ නැහැ. මිනිසුත් හිතනවා රහත් වෙලා. හරි පුදුමයක්. මේක මෙහෙමයි වුනේ. ඒක තමයි සිවුරේ තියෙන බලේ. චීවර ධාතුවේ බලේ නිසා කවුරුත් අත තියන්නේ. ඒ සත්වයා ගැන බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා. ඒ කියන්නේ මේ බුද්ධ ශාසනය අවුල් කරගෙන කට කිටේරියක් වගේ තියාගෙන පිස්සුවෙන් දොඩවන උන්වහන්සේලා ඉන්නවා. ඒ අය ගැන බුදුරජාණන් වහන්සේ උපමාවක් වදාලා. පින්වත් මහණෙනි, ඒ සත්වයා දෙපැත්ත කැපෙන කඩුවක් සිවුරෙන් ඉතුවා කියන උපමාවට තමයි යෙදෙන්නේ කියලා. අනතුර තියෙන සිවුරේද කඩුවේද? ඈ? අනතුර තියෙන සිවුරේද කඩුවේද? දෙපැත්ත කැපෙන කඩුවක් සිවුරකින් එතුවට පස්සේ අපිට භයානක සිවුරද කඩුවද? තේරෙන්නේ නැද්ද පින්වත්නි? මොකද්ද එහෙනම් අනතුර? ඔන්න ආයසරයක් කියනවා. දැන් මම මෛත්‍රී බුද්ධ සාසනෙන් නැති ඉඳන්නේ. දෙපැත්ත කැපෙන කඩුවන් සිවුරෙන් ඔතලා තියෙනවා. මේක පරිහරණය කරන්න යන කෙනාට කරදරයක් වෙන්නේ සිවුරෙන්ද කඩුවෙන්ද? කඩුවෙන්. සිවුරෙන් ලෝකෙට කරදරයක් නැහැ. ඒ වගේ කට මුකරි පෞකාර ධර්මයේ විකෘති කරන සත්වයෝ සිවුරක් දාගෙන ඉන්නවා. සිවුරෙන් කරදරයක් නැහැ. ඒකගේ කටෙන් කරදරයක්. එනිසා බුදුරජාණන් වහන්සේ වදාළා බණ භාවනාවට ධර්මයේ ඇතරෙන් යොමු වෙනවනම් ආතාපි කෙලස් තව තවයින්ද හොඳට සිහිනුවන යොමු කරන්න. සතිමා හොඳට සිහිය පිහිටව ගන්න. ඊළඟට විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං. මේ ලෝකේ අභිජ්ජා දෝමන, අභිජ්ජා කියන්නේ ලෝකේ හිතෙන් ග්‍රහණය කරගන්න ආසාවෙන් ඇලි ඇලි යනවා, බෙන්දි බෙන්දි යනවා, අරමුණ ග්‍රහණය කරගන්නවා. දෝමනස්සං කියන්නේ හිත එකට ගැටෙනවා, දුකටපත් වෙනවා, හිතෙන් ප්‍රතික්ෂේප කරනවා. ඒ දෙකම අභිජ්ජා දෝමනස්ස දෙකම හිතෙන් බැහැර කළා කායානුපස්සනාවේ හිත පිහිටෙව්වොත් ඔන්න තමාට තමා සරණ කරගෙන ධර්මයේ දූපතක් කරගෙන මේවා කරලා මෛත්‍රී බුද්ධ ශාසනයේ නමුත් මඟඵල ලබන්න මේ කායානුපස්සනාව ওই විදිහට වඩන්න වෙනවා. දැන් මඟඵල ලබන්නත් ওই විදිහටම සීහෙන් දිනු කරන්න වෙනවා. ඒ කායන වයම් භික්කවේ මග්ගෝ, එකම මාර්ගයයි, වෙන මාර්ග නැහැ. මන් ළඟට වරින් මන් ළඟ මම නිවනට කෙටි මඟක් තියෙනවා. ඔහි වැරදි මෙහෙට වරින් කෙටි මඟක් තියෙනවා. අහෝ, මේ තමයි බුද්ධ ශාසනයේ විනාශ වෙන යුගී පහළ වෙච්ච දේවල්. බුදුරජාණන් වහන්සේ වදාළේ එක මාර්ගයෙන් තියෙන නිවනට. ඒ තමයි මේ සතර සතිපට්ඨානය. ඊට පස්සේ වේදනාවන් කෙරෙහි සිහිය පිටනවා. වේදනාව ගැන සිහිය පිටන උට සැප දුක, සැප දුක් රහිත වේදනාව ගැන සිහිය පිටන උට වේදනානුපස්සනාව. ඊළඟට සිතේ ස්වභාවය ගැන සිහිය පිටන උට චිත්තානුපස්සනාව. ඊළඟට හිතේ පංච නීවරණ වැඩ කරන විදිහ, බොජ්ජංග වැඩ කරන විදිහ, ඊළඟට චතුරාර්ය සත්‍ය, ආර්ය අෂ්ටාංග මාර්ග ආදී ධර්මයෝ හිතෙන් වැඩෙන විදිහ ගැනත් සිහිය පිටනවා. ඒකට කියනවා ධම්මානුපස්සනාව කියලා. මෙන්න මේ සතර සතිපට්ඨානේ කෙනෙක් සිහිය පිටෙව්වොත් ආන්නේ යා තමයි තමාට තමා දූපතක් කරගෙන වාසය කරනවා කියලා කියන්නේ. බුදුරජාණන් වහන්සේ වදාලා ගෝචරේ භික්කවේ චරත සකේ පෙත්තිකේ විසේ. පින්වත් මහණෙනි, ගොදුරු තැනින්ද තාත්තට අයිති තැන හිටපල්ලා කිව්වා. තාත්තට අයිති, අපිට තාත්ත කෙනෙක් ඉන්නවා. කවුද අපේ තාත්තා? ඒ තථාගත අරහත් සම්මා සම්බුදු පියාණන් වහන්සේ. අපිට තාත්තගෙන් උරුම වෙච්ච ඉඩමක් තියෙනවා, උරුමයක් තියෙනවා, දෑවැද්දක් තියෙනවා, තාත්තගේ භූමියේ කියලා කිව්වා. ගෝචරේ භික්කවේ සකේ පෙත්තිකේ විසේ. ඒ ගොදුරු තමන්ගේ පියාගේ තැන ඉන්නකොට න ලච්ඡති මාරෝ තාරං, මාරයට එයා අල්ලන්න බෑ. න ලච්ඡති මාරෝ ආරම්භණං, එයා මාරයට අරමුණු වෙන්නේ නැහැ. එතකොට පියාට අයිති තැන මොකද්ද මේ බුද්ධ ශාසනේ? සතර සතිපට්ඨාන. කවුරු හරි ඇහුවොත් තාත්තගේ ඔයාලට ලැබිච්ච තාත්තගේ උරුමේ මොකද්ද කියලා එකම එක වචනයක් තියෙන්නේ මොකද්ද? සතර සතිපට්ඨානය. ඊට පස්සේ කුසලානම් භික්කවේ ධම්මානම් සමාදාන හේතු ඒවමිදම් පුඤ්ඤං වඩති, පින්වත් මහණෙනි, කුසල් දහන් සමාදන් වීමෙන් මේ විදියට පින් වැඩෙනවා. කුසල් සමාදන් වුණාම පින් වැඩෙනවා. දැන් ඒක ඉදිරියට විස්තර කරනවා. පින්වතුනි, බුදුරජාන් වහන්සේ වදාළා කුසල රාශි කියලා කියන්නේ මොකද්ද කියලා. අකුසල රාශි කියන්නේ මොකද්ද කියලා. පින්වත් මහණෙනි, පංච නීවරණ තමයි අකුසල රාශි. අකුසල් ගොඩ කියන්නේ පංච නීවරණ. කුසල රාශි කියලා කියන්නේ සතර සතිපට්ඨානෙට. කුසල් ගොඩ කියන්නේ සතර සතිපට්ඨානෙට. අන්න ඒ නිසායි කවුරු හරි සිවුරක් දාගෙන කිව්වොත් එහෙම කුසල් කරන්නත් එපා, අකුසල් කරන්නත් එපා, පින් කරන්නත් එපා කියලා, ඒව බුද්ධ වචනේ නෙවෙයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ තමන් තමාට සරණ කරගනිල්ලා. තමන් තමන්ට සරණ කරගන්නේ සතර සතිපට්ඨානෙ. සතර සතිපට්ඨානෙ කියන නම තමයි කුසල් ගොඩ. ඒතර කුසල් කරන්න එපා කියන්නේ සතිපට්ඨානයක් එපා. තමන් දැනගෙන කිව්වා හෝ නොදැනගෙන කිව්වා හෝ බුදුරජාණන් වහන්සේට අභූතෙන් චෝදනා කළා ඒ සත්වයා. ඒ වචන පිළිගත්තුත් කවුරු හරි ඒ කෙනත් බුදුරජාණන් වහන්සේට අභූතෙන් චෝදනා කරන වෙනවා. ඒ නිසායි ධර්මයේ දන්න අය මේ වැරදි, මේ හරි, මේ අධර්මයයි, මේ ධර්මයයි කියලා කියන්නේ ධර්මයේ දන්න අය. අහෝ, අහිංසක මිනිසු දන්නේ නැතුව මේ ලෝකේ අධර්මයට රැවටිලා මේ බුද්ධ ශාසනයත් අහිමි කරගෙන මෛත්‍රී බුද්ධ ශාසනයත් අහිමි කරගන්නවා. ඔන්න බුදුරජාණන් වහන්සේ වදාළ දහම්පරයය තමයි කුසල් දහං සමාදන් වෙනකොට ගොඩාක් පින් රැස් වෙනවා කියලා වදාළා. දැන් තමයි අවුරුදු 80000 කතාව දේශනා කළේ. බුදුරජාණන් වහන්සේ වදාළා මිනිස්සුන්ගේ ආයස මේ කාශ්‍යප බුද්ධ ශාසනයට පස්සේ අවුරුදු 80000ක් වෙච්ච කාලේ දල්ලනේමී කියලා සක්විති රජ කෙනෙක් හිටියා. මේ දල්ලනේමී කියන සක්විති රජුරන්ට තියෙනනේ මාණික්කයක්. ඒ තමයි චක්‍රරත්නේ. කැරකෙන මාණික්කයක් තියෙනවා, කරත් රෝදයක් වගේ විශාල මණිකක්. ඒ මණික කැරකි කැරකි යනවා මේ මුළු පෘථුවිය වටේම යනවා. මුළු පෘථුවියම යටත් වෙනවා සක්විති රජතුමාට. ඒ ප්‍රදේශ රජවරු පවා යටත් වෙනවා. අනේ මේ රාජ්‍ය ඔබ වහන්සේට, ඔබ වහන්සේ පාලනය කරන්න. සක්විති රජුරෝ කියනවා, එහෙනම් මේ සත්තු මරන්න එපා, සොරකම් කරන්න එපා, හොරකම් මේ වැරදි කාම සේවනය කරන්න එපා, බොරු කියන්න එපා, මත්පැන් මද්දරේ පාවිච්චි කරන්න එපා, පංචශීලයෙන් මේ රට පාලනය කරගෙන පලයල්ලා කියලා අවවාද දීලා රජුරෝ යනවා. මේ විදිහට මුළු පෘථුවියේම එක රජ කෙනෙක් සක්විති. ඒ මැණිකෙන් තමයි ඒක වෙන්නේ. මැණික අහසට යනකොට මිනිස්සුත් අහසට ඉස්සෙනවා. යම් තැනකද රෑ නවතින්නේ, එතන මැණික නවතිනවා. ඒ මැණිකේ පුදුම කතාවක් තියෙනවා. මැණික ගැන කියන්න ගියොත් වෙලාව මදි. ඊට පස්සේ තියෙනවා අහසින් යන ඇතෙක්, අහසින් යන අශ්‍රේක්. ඊළඟට මණි රතනේ කියලා එකක් තියෙනවා, මාණික්කයක් සක්විති රජුරවන්ට. ඒ මැණික උඩට ඉස්සුවොත් එීම යොදුනක් කිලෝමීටර 10ක් එළිය වැටෙනවා ඉර පෑවෝ වගේ. මම නම් මගේ ජීවිතේ අද වෙන්නක්වත් හරියට මැණිකක් දැකලා නැහැ. ඒ කියන්නේ මැණිකෙන් තමයි එළිය වැටෙන්න ඕනන්නේ. අද කාලේ තියෙන මැණික් වලට ටෝච් එක ගහලා බලනවා. එහෙනම් අද අපි මැණික් කියන්නේ මැණික් වගේ જાතියකට වෙන්න ඇති. ඒ කාලේ මේහා පැත්තේ තිබ්බේ ලෝවාමා ප්‍රාසාදය. ලෝවාමා ප්‍රාසාදයේ උඩම තිබ්බ, කොතේ තිබ්බ මැණික එළිය දකුණු ඉන්දියාවට පේනවා කියලා හියුන්සයන් පොතේ ලියලා තියෙනවා. මන් දකුණු ඉන්දියාවේ ඉඳලා ලංකාවේ මේ තඹපන්නේ ලෝවාමා ප්‍රාසාදයේ මැණික දැක්ක කියලා රැයට. අහෝ, ඒ යුගයේ අහිමි වුණා. ඉරවල් 1000ක් පෑවුවා වගේ, සඳවල් 1000ක් පෑවුවා වගේ මේ උතුම් ස්වර්ණමාලි සෑරජානන් වහන්සේගේ ගර්භයේ ඇතුළ එළියයි මැණික් වලින්. අද ඒ මැණික් අපිට නැහැ දකින්නවත්. හැබැයි ස්වර්ණමාලි සෑරජානන් වහන්සේ ඇතුළේ වැඩ ඉන්නවා. බුදුරජාණන් වහන්සේට නොනිමින එළිය දෙනවා ඒ මාණික්කය. ඊට පස්සේ ඒ සක්විති රජුරෝ ඔහොම ඉතින් ඊළඟ ස්ත්‍රී රත්නයක් ඉන්නවා. සිහිනකින්වත් ස්වාමියා ඉක්මවා යන්නේ නැති මේ ලෝකයේ අභිරූපීම ස්ත්‍රියාව පරිසරයේ රස්නෙ වෙනකොට ඈගේ ශරීරයේ සිසිල් වෙනවා, පරිසරයේ සිසිල් වෙනකොට ඈගේ ශරීරයේ උණුසුම් වෙනවා. ස්වාමියා වික්මෝ යන්නේ නැති සෙනෙහ බර බිරිඳක් ඈ ස්ත්‍රී රත්නය. මේ විදිහට මෙහෙම සත්ත්ව රත්නෙන් යුක්ත වෙලා ඉන්න සක්විති රජ්ජුරුවෝ මිනිසෙකුට කතා කරලා කිව්වා, දල්ලනේනි සක්විති රජ්ජුරුවෝ එම්බා පුරුෂේ මෙහෙවරෙන් යම් දවසක දැන් ඔන්න අර මුළු පෘථුවිය වටේම අර කැරකෙන මැණික ගිහිල්ලා ආවට පස්සේ අන්තප්පුරේ මාලිගාව ඉස්සරහා පිට අහසේ තියෙනවා දැන් මැණික. පුරුෂයෙකුට කිව්වා යම් දවසක මේ මැණික තියෙන තැනින් හෙල්ලුනොත් ඇවිල්ලා මට කියාපන් කියලා. පින්වතුනි, සක්විති රජවරුන්ගේ කාලේ අපි මේ සෑරජානන් වහන්සේට වඳිනවා වගේ මිනිස්සු වන්දනමාන කරන්නේ සක්විති මැණිකට. ඒ මැණික ඉස්සරහා අපිට ආසන තියලා මල් තියලා වඳිනවා. ඊට පස්සේ ඔන්න ඒ සක්විති මාණික්කයට වත්පිළිවෙත් කරන මිනිසයා අවුරුදු දහස් ගාණක් ගියාට පස්සේ දැක්කා සක්විති මැණික තිබ්බ තැනින් හෙල්ලිලා තැන පොඩ්ඩක් වෙනස් වෙනවා. අහසේ තියෙන්නේ දැන් මේක. ඇවිල්ලා කිව්වා දිස්වාන යේන රාජා දල්ලනේමි තේනූපසංකමි දල්ලනේමි රජුරුව ළඟට ඇවිල්ලා මෙහෙම කිව්වා, යග්ගේ දේව ජානේ යාසි රජතුමනි දන්නවද දිබ්බන්තේ චක්කරතනං ඔක්කිතං තානං චුතන්ති. පින්වත් රජතුමනි, සක්විති මැණික තිබ්බ තැනින් වෙනස් වෙලා. ඔන්න ඊට පස්සේ රජුරෝ ඒ කැවට පස්සේ ජෙට්ට පුත්ත කුමාරං ආමන්ත්‍රණත්වා තමන්ගේ වැඩිමහල් පුතාට එන්න කියලා කිව්වා. පුත්‍රය, සක්විති මැණික තිබ්බ තැනින් වෙන් වෙලා යම් දවසක සක්විති මැණික දිබ්බ තැනින් වෙන් වුණොත් ඒකේ අර්ථය තමයි සක්විති රජතුමාට ඒ හැටි ආවිෂ නෑ කියන එක. දැන් ඔයාලට සක්විති මැණික කතාව කෙසේ වෙතත් කටේ තියෙන දතක් ගැලවුණොත් හිතෙන්නේ නැද්ද අපිට තව මේ හැටි ආවිෂ නෑ කියලා? මේ සක්විති, ඊට පස්සේ සක්විති රජුරෝ පුතාන්ට රජකම දීලා මහාන වෙන්න යනවා. මම මේ ලෝකේ මනුස්ස සැප වින්දකාම සම්පත්තිය මට දිව්‍ය සම්පත්තිය විඳින්න ඕන කියලා මේ දල්ලනේමි රජුරෝ පුතාට රජකම දීලා මහාන වෙන්න යනවා. දැන් මේ සක්විති මැණික පොඩ්ඩක් වෙනස් වෙලා මිසක්ක කෙස් ගහක්වත් පැහිලා නැහැ සක්විති රජතුමාගේ. අපේ ඉන්නේ උන්ගේ දතුත් ගැලවිලා වැටෙනවා, කෙසුත් පැහෙනවා, ලොමුත් පැහෙනවා, මේ හක්කත් පනිනවා, කොන්දත් නැමෙනවා, මහාන තියා සිල් ගන්නෙත් නෑ. ඔන්න අපිට වෙච්ච දේ. ඉතින් ඒ නිසා යම් කිසි කෙනෙක්ගේ දතක් වැටුනොත් එහෙම කල්පනා කරන්න මට නම් ඒ හැටි ආයස නෑ. දැන් එහෙම නෙවෙයි, දත් වැටුන ගමන් කල්පනා කරන්නේ ඉතුරු දත් ටිකක් ගලවලා හොඳ දත් සෙට් එකක් දාගන්න. මේ තමයි පිරිහීමේ යුගයේ මේ සක්විති මැණික හිල්ලුන එකෙන් මහාන වෙන්න යනවා. ඒ අවුරුදු 80,000ක් තියෙන මිනිස්යන්ගේ හිත් දියුණුයි ඒ කාලේ. අද නෑ. ඊට පස්සේ ඔන්න ඒ සක්විති රජතුමා මහාන වෙන්න ගියා. සත්තාහ පබ්බජිතේ කෝපන බික්කවේ රාජා පිම්පි දිබ්බං චක්කරතන අන්තරදායි. මේ සක්විති රජතුමා මහාන වෙලා දවස් 7න් සක්විති මැණික අතුරුදහන් වුණා. අහසේ නැති වෙලා ගියා. ඊට පස්සේ මොකද කළේ? ඔන්න පුරුෂයෙක් අරවත් පිළිවෙක් කර කර ඉන්නේ කෙනා ඇවිල්ලා රජතුමාට කිව්වා, රජතුමනි සක්විති මැණික නැති වුණා. දැන් ලොකු පුතානේ ඉන්නේ රජකමේ. ගොඩාක් දුකටපත් වුණා. දුකටපත් වෙලා ඇමතිවරුන්ට කිව්වා. ඇමතිවරු දුකටපත් වෙලා ඉක්මනට ගියා රාජ ඉරිසින් වහන්සේ ළඟට. රාජ ඉරිසින් වහන්සේ කියන්නේ අර සක්විති රජතුමා මහාන වුණානේ, මහාන වෙලා උයනේ ඉන්නේ. ඒ උද්‍යානෙට ගියා. ගිහිල්ලා රාජ තාපසින් වහන්සේගෙන් ඇහුවා, අනේ මෙහෙම මේක අතුරුදහන් වුණා කියලා. මාංකෝ ත්වන් තාත දිබ්බේ චක්කරතනේ අන්තරහිතේ අනන්ත මනෝ අහෝසි. මේ සක්විති මැණික අතුරුදහන් වුණා කියලා ඔබ දුක් වෙන්න එපා. මා මේ විදිහට දුක දුක්ඛය කියලා යන්න එපා. නහිතේ තාත දිබ්බං චක්‍රතනම් පිට්ඨිකං දායද්දා. සක්විති මණික කියන්නේ තාත්වගෙන් පුතාට එන එකක් නෙවෙයි. ඒ නිසා උඹ දුක්ින්න එපා. යම් කිසි කෙනෙක් සක්විතිවත් පුරලා උපෝසතේ සමාදන් වෙලා පෝය දවසකට උඩුමහන් තලේ ඉන්නකොට තමයි සක්විති මණික පහළ වෙන්නේ. ඒ නිසා පුත්‍රය උඹ සක්විතිවත් පුරාපන්. එතකොට උඹට සක්විති මණික ආය ලැබෙයි කියලා කිව්වා තාත්තා. ඊට පස්සේ අහනවා මොකද්ද රාජ ඉරිසින් වහන්සේ සක්විතිවත් කියන්නේ මොනවද? ඊට පස්සේ ඔන්න කියලා දුන්නා. තේන හිතුවන් තාත පුත්‍රය එහෙනම් ධම්මං ඒව නිස්සාය ධර්මයේ ඇසුරු කරගෙන ධම්මං සක්කරන්තෝ ධර්මයට සත්කාර කරමින් ධම්මං ගරු කරන්තෝ ධර්මයට ගරු කරමින් ධම්මං මානෙන්තෝ ධර්මයට පුද සත්කාර කරමින් ධම්මං පූජෙන්තෝ ධර්මයට පුදමින් ධම්මං අපචායමානෝ ධර්මයටම වත් පිළිවෙත් කරමින් ධම්ම දජෝ ධර්මයේ දජයක් කරගෙන ධම්ම කේතු ධර්මයේ කේතුවක් කරගෙන ධම්මාධිපතේයෝ ධර්මයේ අධිපති කරගෙන ධම්මිකං රක්ඛාවරණ ගුත්තිං ධාර්මිකව රැකවරණේ හදන්ට අන්තෝ ජනස්මි ඇතුලේ ජනයාට ධාර්මිකව ඇතුලේ ඉන්න අයට උදව් කරන්ට උපකාර කරන්ට රැකවරණේ කරන්ට ආරක්ෂාව හදන්ට කියලා තමයි කිව්වේ පළවෙනි සක්විතිවත. දෙවෙනි සක්විතිවත තමයි ධර්මයේ ඇසුරු කරගෙන රජ කුලයේ සියලු දෙනා රැක ගන්න ඕන ආරක්ෂා කරන්න ඕන. බ්‍රාහ්මණ කුලේ ඒ වගේම නියං ගම් වල අය සමන බ්‍රාහ්මණුන් මිගපක්කීසු මෝ කුරුල්ලෝ පවා ධර්මිකව රකින්න ඕන. ඊළඟට මාචතේ තාත විජිතේ අධම්මකාරෝ පවත්තිත්ත කිසිම අධර්ම වැඩක් ඔබගේ රටේ කරන්න එපා. ඒචතේ තාත විජිතේ අධන ආසු ඔබගේ රටේ ඉන්නවා නම් ධනේ නැති අය තේසංච ධන මනුප්පදෙයාසි ඒ අයට ධනේ දීපං කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මේ ඔබගේ විජිතේ ඉන්නවා නම් හොඳට ධර්මයේ දන්න අය ආන් ඒ අය ළඟට ගිහිල්ලා කුසල් මොනවද අකුසල් මොනවද කියලා හොඳ නරක නිතර අහන්න. ඔන්න මේ විදිහට සක්විතිවත් පුර පුරා ඉඳලා පෝය දවසක මේ උඩු මහන්තලේ ඉන්නකොට ආයෙත් සක්විති මණික රජුරවඬ පහළ වුණා. ඔන්න පුතත් සක්විති රජ වුණා. මේ විදිහට මේ පෘථුවි මණ්ඩලයේම එකම රජා බවට සක්විති රජුරෝ පත් වෙනවා සක්විති පදවියට. පින්වත්නි මේ රජුරුවත් අර විදිහට පුතාට කිව්වා මගේ මණික මේ හෙළ වුණොත් එහෙම කියාපා. ඔන්නේ අවුරුදු දහස් ගාණක් ගියාට පස්සේ සක්විති මණික හෙළ වුණා. ඊට පස්සේ ගිහිල්ලා කිව්වා එයාත් මහාන වෙන්න ගියා. එයාගේ පුතාටත් කිව්වා. පුතත් මහාන වෙන්න ගියා. ওই විදිහට සක්විති රජවරු මහාන වෙවි පුතාට රජකම දිදී මහාන වෙන්න ගිය සක්විති රජවරු හත් දෙනයි. ඒ කියන්නේ සක්විති પરම්පරා හතක් ආවා. අටවෙනි පුතාට සක්විති රජකම දීලා ගියාට පස්සේ හත්වෙනි සක්විති රජුරුව මහාන වෙන්න ගියාට පස්සේ මණික අතුරුදහන් වුණා. ඇවිල්ලා කිව්වා අනේ මණික නැති වුණා නේ කියලා එල්ලගෙන හිටියා. ගියේ නෑ. මොක කවුරු ළඟටද? සක්විති තාපසින්නාන්සේ ළඟට ගියේ නෑ. ඇහි මෙහෙම වුණේ කියලා අහන්න ගියේ නෑ. එතකොට එතන තිබ්බේ උඩඟුකම, පණ්ඩිතකම, තවත් කෙනෙකුට යටත් නැති බව. ඔන්න අරුබුදේ හටගන්න පළවෙනි තැන. ගියේ නෑ අහන්න. තමන්ට හිතු මතේ රට පාලනය කළා. ඊට පස්සේ හිතු මතේ රට පාලනය කරනකොට පිරිහෙන්ට ගත්තා ජනපද දියුණු වෙන්නේ. මැති ඇමැතිවරු මිනිස්සු ඔක්කොම එකතු වෙලා රජතුමාට කෑ ගහලා කිව්වා රජතුමනි ඔබතුමා හිතු මතේ රට පාලනය කරනවා. මේ රට දැන් පිරිහිලා මෙන්න දැන් රට පිරිහි පිරිහි යනවා. ඔබතුමා හිතු මතේ රට පාලනය කරන්න එපා කියලා කිව්වා මිනිස්සු ගිහිල්ලා. අද කාලේ මිනිසුන්ට එහෙම පණක් නැහැ. මිනිසුන්ට දෙන එකම පණ තමයි හොර රහසේ හොර ලියුම් යවන එක. කැලෑ පත්‍ර ගහන එක. මේවා දීන මිනිස්සු එළියට එන්නේ පාළු ගෙවල් වල වළම් බින්දිනවා, රට විනාශ කරනවා, රට විනාශ කරනවා කියලා Facebook දදා, ෆොටෝ දදා, පාළු ගෙවල් වල දාපු එකෙක් නැහැ. ඉස්සරහට එන්නේ කවුරුවත්. ඊළඟට මේක අධර්මයේ, මේක අධර්මයේ, මේ කවිනේ ඔර රහතුන් කියනවා. එකෙක් ඉස්සරහට එන්නේ නැහැ. කවුරු හරි සත්පුරුෂෙක් ඉදිරියට ඇවිල්ලා මෙයයි ධර්මයේ, මෙයයි විනයයි කිව්වොත් ඔක්කොම එකතු වෙලා මැරෙනකල් ගහනවා යාට. මේ තමයි දීන ලෝකේ. ඒත් යම් යුග පුරුෂයෙක් යම් ධර්මයක් විනයක් බබලුවන්ට මනුස්ස ලෝකෙට ආවද, ඒ යුග පුරුෂය ඒ කරලා තමයි හමාර කරන්නේ. ඒක තමයි ශාසන දායාදය. එයා තුලයි සිංහ ගතිගුණ පීඩන්නේ, අනිත් අය සිංහ ගතිගුණ නැහැ. හොර රහසේ ඉදිරියට එන්නේ. කැලෑ පත්‍ර තියෙනවනේ දීනයි. ගමේ ගොඩේ කීල විකුරන කට හැකර කේලම් කියන ගෑනුන්ගේ වැඩ තමයි කැලෑ පත්‍ර. මේ බලන්න අවුරුදු 80,000 තියෙන කාලේ මිනිස්සු ගිහිලා රජුරන් අත දික් කරලා කියනවා, ඔහේ රට හිතුමතේ පාලනය කරනවා, රට පිරිනව, උඹ හරියට හිටපන් කියනවා. රජතුමා බය වුණා. ඉතින් ඇහුවා ඇමතිවරුන්ගේ, මම මොකද්ද කරන්න ඕනේ? කලින් හිටපු රජවරු ශක්තිවත් මේ පිරුවා, ඔබතුමත් පුරන්න කිව්වා. එහෙනම් මොනවද ශක්විති රජවත් කියලා කියන්න කියලා කිව්වා. ඔන්න ඇමතිවරු ශක්විතිවත් කියලා දුන්නා රජතුමාට. ආයෙ තැනක් වැරදුනා. මෙතෙක් සක්විතිවත් ගැන රජතුමා ඇහුවේ රටවැසියන්ගෙන්ද, සක්විති රජ වෙලා ඉඳලා මහාන වෙන්න ගිය කෙනාගෙන්ද? සක්විති රජ වෙලා ඉඳලා මහාන වෙන්න ගිය කෙනාගෙන් ඇහුවේ. මේ රජා ඇහුවේ ඇමතිවරුන්ගෙන්. නුසුදුසු අයගෙන් උපදෙස් ගැනීම දෙවිනි පාපේ. ඊට පස්සේ දැන් රජතුමා අර අයගෙන් උපදෙස් අරන් ඉන්නවා. ඔක්කොම කළා, එකක් කළේ නැහැ. මොකක්ද එකක් කළේ නැත්තේ? ඒ රජ්ජුරුව සක්විතිවත් ඔක්කොම කළා, එකක් කළේ නැහැ. එකක් මොකක්ද? ඒ තමයි, නෝචකෝ අදනානන් ධන මනුප්පදාසි, ධනය නැති අයට ධනය දුන්නේ. ඔන්න මේ බලන මේ සක්විති පරම්පරාව පිරිහිලා, ආයුෂ පිරිහින හැටි කියන්නේ 80,000 කොහොමද දැන් අදාපින්නේ 60,000 60ට අඩු, අවුරුදු 60ට 70ට අඩුනේ කොහොමද කියලා මේ සූත්‍රය දැන් තියෙන්නේ. පටන් ගන්න තැන ධනය නැති අයට ධනය දුන්නේ. අද කාලේ දුප්පත් එවුන්ගේ තියෙන මොනව හරි තියනවා නම් ඒකත් ගරා ගන්නවා මිසක්කා අලුතෙන් දෙනවා කියලා එකක් නැහැ. මේක ඉතින් අවුරුදු 80,000 වෙච්ච දේ තමයි. ඒ රජ්ජුරු ඔක්කොම කළා, ධනේ නැති අයට ධනේ දුන්නේ. ධනේ නැති අයට ධනේ නොදුන්න නිසා පින්වත්නි දුප්පත්කම වැඩි වුණා. දලිද්දියේ වේපුල්ලං ගතේ අඤ්‍යතරෝ පුරිසෝ පරේසං අදින්නම් තෙය සංකාතං ආදී. පින්වත්නි ධනේ නැති වුණ නිසා දුප්පත් වුණා. දුප්පත් වුණ නිසා එක මිනිසෙක් මොකද්ද කළේ? කන්ද බොන්ට නැති තැන අනිත් අයගේ දෙයක් කියන්නේතු හොරෙන් ගත්තා. ඔන්න ලෝකේ ඉස්සලාම පහළ වුණ පාපේ මොකද්ද? මොකද පින්වත්නි? හොරකම. හොරකම පහළ වුණා. ලෝකේ 80,000 ආයුෂ තියෙන කාලේ අකුසල් නැහැ. ඉස්සලාම කරපු වැඩේ තමයි හොරකම. යම් ආයතනයක වුණත් හොරකමක් වුණොත් ඒක එතන ඉඳලා ඉවරයි. යන් ආයතනයක හොරකම් කරන එකෙක් හිටියොත් ඇති ඒක නැත්තටම නැති වෙන්න. ඊට පස්සේ ඔන්න හොරකම ඇති වුණා. ඊට පස්සේ හොරකම් කරලා යනකොට අහු වුණා. ඔන්න රජ්ජුරුව ළඟට අරන් ගියා. ඊට පස්සේ රජ්ජුරුව ළඟට අරන් ගියාට පස්සේ මොකද උනේ? රජ්ජුරුව ඇහුවා, මෙයාගෙන් ඇහුවා, මේ මොකද උඹ හොරකම් කළේ? ඊට පස්සේ කිව්වා, රජතුමනි මට කන්න බොන්න නැහැ ඒකයි කියලා. ඉතින් ඕක මට කියන්න බෑ බං කියලා කහවන පොදී අද්දුන්නා. උඹ ගෙදරයටත් දීපන්, අම්මටත් දීපන්, තාත්තටත් දීපන්, ඊළඟට මේ ව්‍යාපාරිකුත් පටන් ගනින් කියලා කහවන පොදී අද්දුන්නා. හරිය දැන් හිනාවෙවි අරන් ගියා. ආයෙකෙකුට දුප්පත් වෙලා මුකුත් නැති දෙන්න ආයෙ හොරකම් කළා. එයත් අහුවුණා. අහුවෙලා රජ්ජුරුව ළඟට ගෙනිච්චා. රජ්ජුරුව මොකද කළේ? එයාටත් ධනෙ දුන්න. හාහෝ ගාලා පැතිරිලා ගියා. යම් කෙනෙක් හොරකම් කරනවාද එයාට රජ්ජුරුව ධනෙ දෙනවා කියලා. දැන් එහෙමනේ තියෙන්නේ. අන්න අරහෙට්ට පඳුරක් බැන්දොත් හරියටම හරි ගියමුට පඳුර ඔක්කොම බඳිනවා. මේ බැඳලා තියෙන්නේ මේ කවුරු හරි ආපු කෙනෙක් දේවාලයකට යන ගමන් මේ ආවා. දේවාලයට බඳින පඳුර බඳින්න අමතක වෙලා පොඩි එකා කිව්වා, අම්මා මේ පඳුරට මොකද කරන්නේ, මේකෙ බැඳපන් කිව්වා. එදා ඉඳලා මේ බඳිනවා. මේ රුවන්වැලි මහසෑය පඳුර බඳින තැන වටේ වාහල් කඩවල තියෙන ඇත්රූපවලත් පඳුරු බැනලා ඇතාගේ හොඬෙත් කඩාගෙන යන තරම්. අනේ අනිච්චා, මේ අවුරුදු 80 වෙච්ච පටන් ගත්ත මේ ජානවල ස්වභාවයක් ඒක. ඔන්න හාහූ ගාලා පැතිරිලා ගියා. යම් කිසි කෙනෙක් හොරගම් කරනවාද එයාට ධනී ලැබෙනවා කියලා. ඔන්න මිනිස්සු හිතලම හොරගම් කළා. දැන් මොකද වුනේ? හොරු වෙදී වුණා. ධනය නොදුන්න නිසා දුප්පත්කම වැඩි වුණා. දුප්පත්කම වැඩි වෙනකොට හොරකම වැඩි වුණා. ඔන්න දැන් හොරකම වැඩි. ඊට පස්සේ මේ රජතුමා එයා ඇල්ලුවා. ඔන්න තව හොරෙක් අහුණා. අහුණාට පස්සේ රජුරුව කිව්වා, මොකද මේ ඊට පස්සේ කවන්නේ නැති නිසා රජුරුවන්ට හිතුණා, හරි වැඩි. මේ විදිහට කර කර ගියොත් නම් හොරකම වැඩි වෙනවා. ඒ නිසා හොඳ මට්ටුවක් කරන්නම් කියලා රජතුමා කිව්වා. මේ හොරාට වද බෙරග ගහ ගිහිල්ලා, බෙරයක් ගහ ගිහිල්ලා හන්දියක් ගානේ බිල්ල කපා දාපන් කියලා. ඔන්න ලහිලහියේ මේ රාජමාලිගාවේ ආයුධ හදන්න ගත්තා. ආයුධ හදලා අර මිනිස්සයා මරලා දැම්මා. ඔන්න මොකද ඊළඟට ආවේ? ප්‍රාණඝාතය. මිනිසුන්ට ආරංචි වුණා යම් කිසි කෙනෙක් හොරකම් කළොත් එයාවගේ බෙල්ල කපනවා කියලා. ඒ නිසා මිනිසු කිව්වා, අඩේ හොර බෙල්ල කපනවා කියන එක කොයි වගේ කද්ද කියලා. ඒක කපන්නේ කඩුවෙල්ලු. කඩු කියන්නේ මොන වගේ දේවල්ද කියලා. යකඩ තල තලා ආයුධ හදන්න ගත්ත මිනිස්සු. ආයුධ හදාගෙන හන්දියක් හන්දියක් ගානේ ඉන්නවා දැන් මිනිස්සු. ඇයි ඉන්නේ? කවුරු හරි හොරකම් කළොත් බෙල්ල කපන්න. මේ අවුරුදු 80,000 කාලේ වෙච්ච දේවල්. ඇයි කරලා නැන්නේ? කරන්න ආසයි. අහවලාටත් ස්මාර්ට් ෆෝන් එකක් තියෙනවා. මට නෑ, මටත් එකක් ඕන. එයත් ආසයි කොබන්ඩ. ඔය අර 80,000 ජානවල ස්වභාවය වේ. කවුරු හරි මොන හරි එකක් කළොත් ඒක කරන්න ඕන. නැත්තං එයාගේ අසහනේ නැති වෙන්නේ. ඉතින් දැන් හන්දියක් හන්දියක් ගාගෙන ඉන්නකොට කවුරු හරි හොරෙක් අහුනොත් බෙල්ල කපනවා. ඊට පස්සේ ඔන්න පින්වත්නි, හොරකම වුණාට මිනිස්සුන්ගේ වෙනසක් වුන්නේ ආවිෂවල. යම් දවසක ප්‍රාණඝාතය සිද්ධ වුණාද 80,000 ආයුෂ තියෙන මිනිස්සුන්ගේ දරුවන්ට ආයුෂ අවුරුදු 40,000යි. භාගිට භාගයක් අඩු වුණා. පින්වත්නි, ආයුෂ විතරක් නෙවෙයි මේක තියෙනවා, ආයුපි පරිහායි පරියායි වන්නේනපි පරියායි. ආයුෂිනුත් අඩුණා, වර්ණිනුත් අඩුණා. ආයුෂ භාගයට භාගයක් අඩුණානේ, ලස්සනත් භාගයට භාගයක් අඩුණා. මේක හොඳට මතක තියාගෙන ඉන්න. එතකොට දැන් ලස්සනයි ලස්සනයි ලස්සනයි කියන අය ගැන හිතෙයි. දැන් 80,000 භාගයට භාගයට භාගයට භාගයට ඇවිල්ලා අවුරුදු 60 නෙමේ. දැන් අද කාලේ ඉන රූප සුන්දරියක් අවුරුදු 80,000 කාලෙ ගිනිච්චා නම් අම්මෝ කවුද මේ පෙරේති කියලා ආයෙ. ලස්සන දැකලා නැහනේ. මම මේ හිතලා විහිළුවට ගිනි ගන්න නෙමේ, මම උදාහරණයක් යන ලංකාවේ විච්ච කතාවක්. ලංකාවේ එක මිනිසෙක් නිතර ගෑනුන්ට ආසාවේ වල්කම් කරනවා. ගෙයක් ගෙයක් ගාන යනවා මෙයා. හැබැයි මෙයා කලින් දවසක් සූදුවකදී මිනිසෙකුට උදව් කරලා තිබ්බා. කොහොම හරි මෙයා වැරදි කාම සේවනයේ ඉදිරියට අහුවෙලා රජ්ජුරුවන්ට හිස ගසා දාන්න ගෙනෙද්දී මේ මිනිසයාගෙන් උදව්ව ගත්ත කෙනාට කෘතගුණ මතක් වුණා. මතක් වෙලා රජ්ජුරුවන්ට කියලා කිව්වා, රජතුමනි, ඔය මිනිසයා නිදහස් කළා මාව මරන්න කිව්වා. කෙලෙහි ගුණ. රජත් කතා දෙකක් නැහැ, මේක මරාපන් අරක බේරලා කිව්වා. එසැනින් මැරුවා. කෙලෙහි ගුණ සීකරපු නිසා, කෘතගුණ සීකරපු නිසා, මිත්‍ර ද්‍රෝහි නොවුන නිසා ඒ මිනිසයා මැරිලා දෙව්ලෝපන්න චාතුම් මහරජකේ. අර මිත්‍ර ධර්මයේ සීකරපු නිසා, කෙලෙහි ගුණ නිසා. කෙලෙහි ගුණ කියන්නේ කෝටියක් පව් යට යවනවා. කෙලෙහි ගුණ නැහැ කියන්නේ කෝටියක් පින් යට යනවා. ඊට පස්සේ මේ මනුස්සය දැන් අර දෙවියන් දිව්‍ය ලෝකේ සැප විඳිද්දී දැක්ක මේ මනුස්ස ලෝකේ මොකද්ද මේ වෙලා තියෙන්නේ, මේ මම මොකටද ආවේ, දැක්ක මිත්‍ර ධර්මයේ නිසා. ඊට පස්සේ මොකද කළේ, යාළුවා දිහා බැලුවා, ඒකාගේ වල් වැඩ තවම තියෙනවා. ඊට පස්සේ බේරා ගන්න විදිහක්ම නැහැ. දවසක් මොකද කළේ, ඉරුදීන් අර දෙවිය ඇවිල්ලා තමන්ගේ යාළුවා මනුස්ස ලෝකෙන් දිව්‍ය ලෝකෙට ගෙනිච්චා. දිව්‍ය අප්සරාව පෙන්නවා. ඒ ගෑනුන්ට ආශාවේ, ගෑනුන්ට පිරිතකමේ ගයක් ගයක් ගානේ ලැබපු මේ මිනිහා දෙවියා මනුස්සලෝකේ ආය ගෙනත් තිබ්බට පස්සේ ගෑනු පෙනුනා කියන්නේ මලමිනී ගොඩක් වගේ කියනවා. මනුස්සලෝකේ ස්ත්‍රීන් පෙනුනා කියන්නේ මලමිනී වගේ. එදා ඉඳලා ගෑනු කෙනෙක් දැක්කොත් කෙල ගහනවලු මොනට. මේ අපේ කාලේ ඉන්න කොල්ල ටිකක් ගෙනියන්න ඕනේ ඉරිදීන් දිව්‍ය ලෝකෙට. අමු සොහනක් වගේ පෙරුණා කියනවා මනුස්සලෝ. කොයි සද්ධර්ම අලංකාරයේ කතාව තියෙන. ඊට පස්සේ දැන් තමන්ගේ ගෑණිත් ගහලා පන්න ගන්නවා. ඊට පස්සේ අර ඒ දෙවියා දිවි ඉරිදියකින් එයාගේ බිරිඳ දිවි අප්සරාවක් වගේ ලස්සන කළා කියනවා. කෙලෙහි ගුණ සලකලා. ඊපස්සේ ගොඩක් කුසල් කළා, මරණින් මත්ති දිවිලෝ උපදිනවා. සත්පුරු සාස්ත්‍රේ නිසා. ඒ නිසා බලන්න, අවුරුදු 80,000 ප්‍රාණඝාත කර්මය නිසා 40,000ට අඩු වෙනවා. ලස්සනත් භාගයක් අඩු වෙනවා මිනිස්සුන්ගේ. එතකොට අපි ලස්සන කියන එක අපි දන්නේවත් නැහැ. ඊට පස්සේ පින්වත්නි, ඔන්න ඔහොම ඉන්නකොට ඔන්න දැන් කෙනෙක් හොරකම් කළා. හොරකම් කරන ඔන්න දැන් මේ හොරකමින් ප්‍රාණඝාත අවිද ආයුධ හැදුවා. ආයුධින් ප්‍රාණඝාත කර්මියාව. ඊට පස්සේ ඔන්න දැන් හොරෙක් අහු වුණා. හොරෙක් අහුවෙලා දැන් අනිවාර්යෙන් දන්නවනේ රජතුමා අල්ලපු ගමම දැන් මරනවා කියලා. රජ්ජුරුව ඇහුවා, උඹ හොරකම් කළාද කියලා. මේ මිනිහා කිව්වා, නෑ දේවයන් වහන්සේ. මොකද්ද? බොරු කිව්වා. බොරු කිව්වා. 40,000 ආයුෂ 20,000ට අඩු වුණා. ලස්සන භාගයක් අඩු වුණා. ආයුෂ භාගයක් අඩු වුණා. මේ අපේ බුදුරජාණන් වහන්සේට කලින් මේ කියන්නේ. පින්වත්නි, බොරුව මේ ලෝකේ නැති දවසක් තිබ්බා. ඒ දවසේ චේතිය කියන රජුරු ප්‍රකාශයක් කළා, මම බොරුවක් කියනවා කියලා. පින්වතුනි, බොරුව කියන්නේ සුදු එකක්ද, බොරුව කියන්නේ කළු එකක්ද, බොරුව කියන්නේ හතරැස් එකක්ද, බොරුව කියන්නේ බෝලයක්ද කියලා බලන්න ඕන කියලා. මිනිස්සු අට්ටාල පිට අට්ටාල ගහගෙන හිටියා කියනවා, බොරුව කියන්නේ මොකද්ද කියලා බලන්න. එදා චේතිය රජ්ජුරුව මිනිස්සු මැදට ගිහිල්ලා අයියා වැඩිමාල් කෙනාට කිව්වා, මෙයා බාලයි. බාල කෙනාට කිව්වා, මෙයා වැඩිමාල් කියලා. එහෙම කියනකොටම පොළොව දෙබෑ වෙලා නිරේට ගියා. මේ ලෝකේ බොරුව නැති කාලේ ඉස්සෙල්ලාම බොරුව කියපු රජ්ජුරුව පොළොව දෙබෑ කරගෙන නිරේට ගියා. අද කාලේ පච කෙලිනේවට නිරේ පොළොවට යනවා නම් මේ පොළොවේ හිල් විතරයි. මේ ලෝකෙත් ඒකට අනුව හැදෙනවා පින්වත්නි. ඉස්සෙල්ලාම බොරුව කියපු කෙනා පොළොව පලාගෙන ගියා. ඉතින් මේ ඒ චේති රජතුමයි කාලේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ අවුරුදු 40,000 කාලේ බොරුව කිව්වට පස්සේ 20,000ට අඩු වුණා. ඊට පස්සේ දැන් ඔන්න ඔහොම ඉන්නකොට ඔන්න ආය දැන් ආය හොරෙක් අහුවුන. දැන් ඔන්න හොරකම් කළා. හැමදාම හොරකම් කළාට පස්සේ හොර බඩුත් එක්ක හොරා තමයි ගෙනියන්නේ රජුරුව ළඟට. දවසක් මිනිස්සෙක් හොරකම් කරනව දැක්කා. දැකලා මිනිස්සෙක් හොරෙන් කුරුමානමල් ලගෙන ගිහලා රජුරවන්න කිව්වා. රජතුමනි, අහවලා හොරකම් කළා. මොකද්ද? කේලම. මෙතෙක් කාලයක් උනේ බඩුත් එක හොරාන ඇල්ලුවේ. දැන් බඩුත් එක හොරන්නේ හොරකම් කරනවා දැකලා ගිහිල්ලා කිව්වා. කේලම. එතකොට අහවලා මෙහෙම කොලා කියලා හොරෙන් ගිහිල්ලා කියන ඒවා කියලා මිනිසු කියන්නේ, අම්මෝ මම නම් ජීවිතේට කේලමක් කියලා නෑ. කේලමක් නෙවෙයි, උඹට හිතවත් නිසා මෙහෙම කියන්නේ. අරකි මෙහෙම කිව්වා කේලම. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, ලෝකේ කේලම ඇති වුණාට පස්සේ 20,000ක් තිබ්බ ආයුෂ අවුරුදු 10,000ට අඩු වුණා. ලස් ආයුෂත් භාගයක් අඩු වුණා, ලස්සනත් භාගයක් අඩු වුණා. ඊට පස්සේ ඔන්න ඔහොම ඉන්නකොට දැන් මේ විදිහට බතලන්න පින්වත්නි, දිලිඳු බව ධනෙ නොදුන් නිසා දිලිඳු බව ඇති වුණා. දිලිඳු බව නිසා සොරකම ඇති වුණා. සොරකමින් ආයුධ ගන්නට ගත්තා. ආයුධ වලින් මිනිසු මැරුවා. ඊට පස්සේ ප්‍රාණඝාතයේ වැඩි වෙනකොට බොරුකීම වැඩි වෙන්න ගත්තා. ඒකම කේලම ඇති වුණා. ඊට පස්සේ මොකද වුනේ? අවුරුදු 10,000ක් කාලේ තමයි පින්වත්නි මේ අපේ නෝනා මේ අරයට වැඩිය කැතයි, මෙයාගේ නෝනා යාට වැඩිය ලස්සනයි කියලා කාන්තාවන්ගේ ශරීරවල ලස්සන කැත ප්‍රකට වෙන්න ගත්තේ අවුරුදු 10,000. පිරිමි අයගේ ශරීරවල ලස්සන කැත වෙනස් වෙන්න ගත්තේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10,000. එතෙක් කාලයක් තමන්ගේ ස්වාමියා හැර වෙන ස්වාමියෝ ගැන හිත පහළ වුණේ නැහැ. ඇයි? ඔක්කොම එක වගේ. හඳුනා ගන්න පුළුවන් මෙයාට මෙයා වැඩිය ලස්සනයි, ඒ කතා නැහැ. ඉතින් පින්වත්නි මේ කාලේ ලස්සන කැත බව එනකොට කැත කෙනාට ලස්සන අය ගැන රාගය ඉපදුණා. ඒ රාගය ඉපදිච්ච නිසා තමන්ගේ නෝනා ඉදින් අල්ලපු ගෙදර නෝනලා ළඟින්ද ගියා. මොකද ඇති වුනේ? වැරදි කාම සේවනේ තියෙන්නේ ලස්සන කැතත් එක්ක. ඊට පස්සේ මොකද වුනේ? වැරදි කාම සේවනේ ලෝකේ ඇති වුණාට පස්සේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 5,000ට අඩු වුණා. ලස්සනත් භාගයක්ම අඩු වුණා. ඊට පස්සේ මොකද වුනේ? එහෙම වෙලා ඉන්නකොට මිනිසුන්ගේ තව අධර්ම දෙකක් හටගත්තා. හැබැයි මෙහෙම එකක් තියෙනවා. වැරදි කරන්නේ යාලා. ආයුෂ අඩු වෙන්නේ යාලගේද, යාලගේ දරුවන්ගේද? අන්න මහයුම් කරනේවාගේ විපාකෙන්නේ දරුවන්ට. මහාවේවුමුයි වනචර වැඩ කරන්න පටන් ගත්තේ. දැන් ඉපදෙනවුම් පොඩි කාලෙම වනචර වෙලා. ඒකයි අඩුම තරමේ පින්වන්ත සත්පුරුෂ ශික්ෂාකාමී සංසිඳුන දරුවෙක් ලබන්න කැමති නම් තරුණ ජෝඩුවක් බැඳට පස්සේ දරුවෙක් බඩට ආවට පස්සේවත් හොඳට සිල් ගුණයන් වඩාගෙන යහපත් දේවල් කතා කර කර මේ දැහැමින් සෙමින්වත් ඉන්න ඕනේ. ඒව දරුවට බලපානවා. ඒකයි එනිසා මේ අද කාලේ පිරිහීමට මේ කලින් පරම්පරාවත් බලපානවා. ඊට පස්සේ මොකද වුනේ? ඔන්න දැන් ඊළඟ පරම්පරාවේ වැරදි කාම සේවනේ තියෙනකොට ඔන්න දැන් ලිඳක් ගානේ කතා වෙනවානේ, අර කි මෙහෙමයි මේකි මෙහෙමයි අරක මෙහෙමයි මේකි මෙහෙමයි කියලා. මොනවද? ඊත්‍ති කතා, පුරුෂ කතා, යාන කතා, මොනවද? හිස් වචන. ඊට පස්සේ මොනවා හරි ඔන්න අහු වෙනවානේ මේ හොරකම්, මේ වැරදි කාම සේවනේ දේවල් අහු වෙනකොට තෝ දැනගන්තෝ හැම ගහනවා මේවා කියලා තෝ කියලා බනින්න ගත්තා. කුණු හරුප කියන්න පටන් ගත්තා. මොනවද? පරුස වචන. හිස් වචනයි පරුස වචනයි ලෝකේ හටගත්තා. හොඳට බලන්න, ওই වල් වැඩ යම් තැනක දෙතන හිස් වචනක් තියෙනවා, පරුස වචනක් තියෙනවා. හිස් වචනයි පරුස වචනයි ලෝකේ වෙඩි උනාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා, අර 5000ක් ආයුෂ තිබ්බ අයගේ ආයුෂ අවුරුදු 2000ට 2500ට අඩු වෙලා ගියා. ඊට පස්සේ අවුරුදු මේ 2000ට 2500ට අඩු වෙලා යන උන ඒ પરම්පරාව කාලයක් යනකොට ඒ මිනිසුන්ගේ හිත් වල අවිද්‍යා ව්‍යාපාද අනිත් අයගේ දේවල් වලට ලෝභයි. මොකද අනිත් අයගේ ලෝභ කියන්නේ ගෙදර නෝනා ඉදින් ජනෙල්ලෙන් පේනවා අල්ලපු ගෙදර නෝනා යනවා මේ පෙරේතයි ඒකට ලෝභයි. අනුන්ගේ ස්ත්‍රීන්ට ආසයි. දැන් වැරදි ගාමසනියක් සිද්ධ වෙන්නේ හිතෙන් ආස කරනවා. අනිත් අය හොඳට ගයක් හදනකොට ආස කරනවා. අනිත් අයගේ දේවල් වලට ලෝභයි. ඒක අවිද්‍යාව. ව්‍යාපාද කියන්නේ තරහයි. මේක ලෝකෙ ප්‍රකට වෙන්න ගත්තා. තරහයි ලෝභකමයි ප්‍රකට වෙන්න ගත්තා. ආන්න ඒව ප්‍රකට වී යනකොට මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 2000ට 2500ට තිබ්බ ආයුෂ පින්වත්නි අඩු වෙලා ගියා. කීයටද? 1000ට. මේ බුද්ධ වචනේ චක්කවර්ති සීනාද සූත්‍රේ. ඊට පස්සේ අවුරුදු 1000ට අඩු වුණාට පස්සේ පින්වත්නි ඒ කාලේ මිනිසුන්ගේ හිතේ වැඩ කළා මිත්‍යා දෘෂ්ටිය. මිත්‍යා දෘෂ්ටිය වැඩ කරන්න ගත්තා. මිත්‍යා දෘෂ්ටිය කියලා කියන්නේ විමුක්තියක් හොයාගන්නට මිනිස්සු පිළිපදින්න ගත්තා. එක එක තපස් ක්‍රම කර කර මිත්‍යා දෘෂ්ටික නොයෙක් දේවල්. ඒ කියන්නේ යමකින් ප්‍රතිඵල ලබන්න තියෙන්නේ හරිමාවතක් නම් ඒ හරිමාවත නැදුව වෙනත් මාවතක් හදා ගන්නවා. ඊළඟට මේ ලෝකේ දෙවිව අහවල් දෙවියා ඉනවා කියලා නැති දෙවියෙක් මවලා එයා වෙනුවෙන් ගරු සත්කාර කරලා විමුක්තියක් පතනවා. මේ වාගේ මිත්‍යා දෘෂ්ටි හටගන්න පටන් ගත්තා. ඒ මිත්‍යා දෘෂ්ටි හටගන්න පටන් ගත්ත පස්සේ 1000ක් ආයුෂ තිබ්බ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 500ට අඩු වුණා. මතක තියාගන්න දැන් අද කාලේ දැන් මේ කවදාවත් අහපු නැති බණ අහන්න සිද්ධ වෙලා මිනිසුන්ට එකෙක් කියනවා නිවන් දකින්නට මාර්ගඵල ලැබුවොත් මාර්ගඵල ලබන බව ධ්‍යාන ලබන බව නාම රූප ලබන බව හොයාගන්න තියෙන්නේ බඩ යන එකෙන් කියලා. ඕ වැඩිපුර බඩ ගියොත් මාර්ගඵල හොඳයි. ඒ විදිහට තව එකෙක් කියනවා ඕක වැරදි. එහෙ මාර්ගඵල ලබන්න ධර්මයේ හොයන්න කලින් බුදුරජාණන් වහන්සේ ඉපදුන තැන හොයාපල්ලා. බුදුරජාණන් වහන්සේ ඉපදුනේ ලංකාවේ කියලා කියනවා. මේ ඔක්කොම මොනවද? මිත්‍යා දෘෂ්ටි. ඊළඟ තව එකෙක් කියනවා ඌව වැරදි. අලුත් චින්තනයේ දාර්ශනිකව හිතපල්ලා, චින්තනයේ පල්ලා, චෛත්‍යයට වඳින්න එපා, බෝධියට වඳින්න එපා, ධාතුන් වහන්සේට වඳින්න එපා. මේ අලුත් වචන වලින් අලුත් විදිහට කතා කරපල්ලා, පොත් ගිනි තියාපල්ලා. ඔය එකෙක්. ඊළඟට තව එකෙක් කියනවා මේ වාහන ඩ්‍රයිවිං කරනවට වැඩිය ලේසි නිවන් දකින්න. උඹලා ඇයි මේ දතකට කන්නේ? ඔය එකේ මේ හත්තු පිපෙන්නා වගේ තැන් තැන් වලින් මිත්‍යා දෘෂ්ටි පහළ වෙනවා. මතක තියාගන්න ඔයාලගේ දරුවන්ට ආයුෂ අඩුයි. ආයුෂ අඩුයි. මේ ලෝකෙ ඉස්සෙල්ලා මිත්‍යා දෘෂ්ටි හටගන්න පටන් ගත්තට පස්සේ ඉපදෙන දරුවන්ගේ ආයුෂ භාගයක් අඩු වුණා. දැන් මේවා දැන් සමාජයේ යන මිත්‍යා දෘෂ්ටි පිළිපැදගෙන වැඳගෙන ඉන්න අය ඉන්නවනේ. උන්ගේ දරුවන්ට ආයුෂ අඩුයි. ඊට පස්සේ තියෙනවා ඔන්න අවුරුදු 500ට අඩු වුණා. 500ට අඩු වෙච්ච කාලේ අධර්ම රාගේ, විෂම ලෝභේ, මිච්ඡා ධර්මේ හටගත්තා. මොකන්ද අධර්ම රාගේ? අධර්ම රාගේ කියන්නේ පින්වත්නි අපි කියමුකෝ ලොකු අම්මා කියලා. අම්මගේ අක්කා ලොකු අම්මා. ගරු කළ යුතු කෙනෙක් නේද? එයා ගැන රාගයක් ඇති වෙනවා. ඒක අදහන තමන්ගේම නංගී ඉන්නවනේ. ගරු කළ යුතු කෙනෙක් රාගයක් හටගන්නවා. අදහන තමන්ගේම අක්කා ඉන්නවනේ. රාගයක් හටගන්නවා. තමන්ට වයසින් වැඩි අය ඉන්නවනේ. එයාගෙන රාගයකට ගන්නවා. මේ කාන්තාව සම්බන්ධයෙන් ඒකට කියනවා අධර්ම රාගය. ගරු කර යුතු තැනට රාගය හට ගන්නවා. දැන් අද කාලේ මම කොහේ හරි මේ තරුණ ළමයිගේ වැඩසටහනක් කළා. එක දිගට චිට් එනවා, ස්වාමීනි මල්ලිලත් එක්ක යාළුනොත් පවුද? මේ එක දිගට ආවා මම දන්නේ නැහැ. ඊට පස්සේ මම බැලුවා මේ මල්ලිලත් එක්ක යාළුනොත් කියන්නේ. එතකොට අපි දැන් මහාන වෙලා කාලයක් නිසා අපි සමාජය ගැන මේ දන්නේ නැතුව මේ දැන් ඉන්න කෙල්ලෝ හරි ආසා වයසින් බාල කොල්ලොත් එක්ක යාළු වෙන්නලු අධර්ම රාගේ. එයාලා හිතනවා ඒක එයාලගේ ජීවිතයේ අමුතු එකක් කියලා. ඒකට කියන්නේ අධර්ම රාගේ. රාගේ උපදින්න ඕනේ නැති තැන රාගේ උපදිනවා. ඊළඟට තියෙනවා විෂම ලෝභය. විෂම ලෝභය කියන්නේ ලෝභය ඇති වෙන්න ඕන එකට ඉක්මවා ගිය ලෝභයක් ඇති වෙනවා. කාන්තාවක් කියන්නේ පිරිමි කෙනෙකුට ලෝභයක් ඇති වෙන තැන. ගෑනුන්ට පෙරේතයි. ඒකට කියනවා විෂම ලෝභය. ගෙයක් දොරක් හදාගෙන ඉන්න කවුද ලෝභ නැත්තේ? ගෙවල් දොරල් හදාගන්නට පෙරේතයි. විෂම ලෝභය. යානයක වාහනයකට ආස නැත්තේ කවුද? ඒක ලෝභයක් තියෙනවා. ඒ වාහනෙට පෙරේතයි. ඔයාලට දැන් මතක් වෙන ඇති උපමාත් එක්ක අහවලත් කොහොම තමයි කියන්නේ. ඒ නිසා යමකට පෙරේතයි. ඊළඟට මේ ෆෝන් වලට පෙරේතයි. ඒව විෂම ලෝභය. ඊට පස්සේ තියෙනවා මිච්ඡා ධර්ම. මිච්ඡා ධර්ම කියන්නේ පින්වත්නි මේ ලෝකේ ධර්මයේ විෂම වෙලා යනවා. මොකද මේ ලෝකේ ධර්මය? ඒක අටුවාවේ විස්තර තියෙනවා. පිරිමින්ට පිරිමි ගැන රාගය හට ගන්නවා. ගැහැණුන්ට ගැහැණු ගැන රාගය හට ගන්නවා. ඒකට කියන්නේ මිච්ඡා ධර්ම. මිනිස්සුන්ට සත්තු ගැන රාගය හට ගන්නවා. මිච්ඡා ධර්ම. ඊළඟට මිනිස්සුන්ට මේ බාහිර උපකරණත් එක්ක මේ කාමයේ හැසිරෙන්න හිතනවා. ඒවා මිච්ඡා ධර්ම. මිනිස්සුන්ගේ සංසිරිත බායුෂ භාගයක් අඩු වුණා කියන ඕක නිසාම ඒ තමයි 250ට අඩු වුණා. 200ට 250ට. ඒතන මතක තියාගන්න දැන් සමාජයේ කාගේ හරි අධර්ම රාගේ විෂම ලෝභේ මිච්ඡා ධර්මේ බලවත් හිත්වල තියෙනවා නම් එයාලට උපදින දරුවන්ගේ ආයුෂ අඩුයි. ඊට පස්සේ තියෙනවා ඔන්න ඔය කාලේ දැන් තැන් තැන් වල ඔය වගේ පළහිලව් තියෙන කාලේ ඔන්න මවුට ගරහන්ට ගන්නවා. අම්මට සැලකිල්ලක් නැහැ. අම්මට කිව කියනවා, තාත්තට කිව කියනවා. මේ විදිහට වැඩිහිටියන්ට ගරු නොකරනකොට, සමන බ්‍රාහ්මණයන්ට ගරු නොකරනකොට පින්වත්නි මිනිසුන්ගේ ආයුෂ 200ට 100ට අඩු වෙලා ගියා. එතන මතක තියාගන්න අපි මේ සෑයක් බෝධියක්වත් වඳින අවසාන යුගයේ පින්වත් නෙමේ. රහත් මහරහතන් වහන්සේ කියලා අද්දකවත් එකතු කරන්නේ ඉදිරියට. දැන් අපේ අඟුලිමාල මහරහතන් වහන්සේටත් දැන් ඉන්නේ කියන්නේ අඟුලිමාලයා. මේ සිවුරු දාගත්ත දෙපැත්ත කැපෙන කඩු. එතකොට ඒක සමාජයට ගියට පස්සේ මිනිසුත් කියනවා අඟුලිමාල මහරහතන් වහන්සේ කියන වචන නැති වෙලා යනවා මේ ලෝකේ. මේවා මේ හේතුඵල ධමයක් පින්වත්නි. ගැළවිල යන්ටයි වටින්නේ. ආය ආයෙත් ඉපදින්ට ආස කරන්න එපා. මේ වගේ මේ විදිහට ස්වර්ණමාලි මහසෑ රජාණන් වහන්සේගේ මළුවේ මේ බණහල රැස් කරගන්න පිනවත් සිහි කර කර යන්න සුගතියට මේ දහමෙන් පිළිසරණක් කරන් මේ තුච්ච ලෝකෙන් ගැලවිලා යන්න. අහෝ සාස්තුරුන් වහන්සේට බණිනවා මේ කන්වලට අහන්ට සැලසෙන්න එපා. චෛත්‍ය වලට බෝධි වලට ධාතුන් වහන්සේලට බණිනවා මේ කන්වලට අහන්ට සැලසෙන්න එපා. නිකෙලස් මහරහතන් වහන්සේලාට බණිනවා මේ කන්වලට ඇහෙන්න බයිනවා අහන් ඇහෙන්න සැලසෙන්න එපා. අපි කොච්චර දුක් විඳිනවද කෙලස් වලින් ගැලවෙන්න බැරුව. අනේ කෙලෙස් වලින් ගැලවුණ මොනවරුන්ට ඇයි බනින්නේ? වරදින් අත් මිදෙන්න බැරුව අපි කොච්චර දුක් විඳිනවද පැරණි වැරදි වලට මායාවේ කැරකි කැරකි ඇවිල්ලා. එක බුදු වචනෙන් එකම වචනෙන් දහසක් පව් අතහැරපු අඟුලිමාල මුනිඳුන්ට ඇයි බනින්නේ? මේ ලෝකෙ ගිනි ගනීද කියලා හිතෙනවා. භූමි කම්පාවක් ඇවිල්ලා මේවා සුණු විසිලි මිලා යයිද කියලා හිතෙනවා. ඊට කලින් ගැලවිලා යන්න. මේ කරන පින් බලෙන් කුසල් බලෙන් ගැලවිලා යන්න. මේ වන්දනාවෙන් මේ ධර්ම ශ්‍රවණේ රැස් කරන පින් බලෙන් ගැලවිලා යන්න. අද මනුස්ස ලෝකෙන් ගැලවිලා දිව්‍ය ලෝකෙක ඉපදෙන්න හරි අමාරුයි. ඒක මේ බණහන දෙවිවරුත් දන්නවා. ලීසින් උඩට යන්න බෑ. සරණක් සොයාගෙන ඇවිල්ලා මිත්‍යා දෘෂ්ටියක් ගෙට ගහලා හැමතැනම මහසෑම අළුවේ. මේ බලන්න පිහිටක් හොයාගෙන එන අයත් අතරමං වෙන අතරමං ඉල්ල. අහෝ මේකින් ගැලවෙන්නේ කවුරුන්ද? බුදුරජාණන් වහන්සේ වදාළා මනුෂ්‍යයාගේ ආයුෂ අවුරුදු 100ට අඩු වුණ අන්නේ කාලේ බුදු කෙනෙක් පහළ වුණේ. ඒ තථාගත ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙනකොට පින්වන්තයෝ පහළ වුණේ. එක බණපදයෙන් උන්වහන්සේලා සසරින් නිදහස් වුණා. බුදුරජාණන් වහන්සේ මේ විදිහට උනා අහේසුන් අහේසුන් උනා උනා කියලා වදාලා ඊට පස්සේ වදාලා භවිස්සන්ති භික්කවේ යෝ සමයෝ යං ඉමේසං මනුස්සානං දස වස්සා යුකා පුත්තා භවිස්සන්ති. පින්වත් මහණෙනි යම් දවසක් එනවා මේ මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙනවා. දැන් අවුරුදු 100ෙදින් වදාලේ. දැන් මිනිසුන්ගේ ආයුෂ කීයද? අවුරුදු 60යි 70යි. මෙතන ඉන්න තරුණ ළමයිගේ අවුරුදු 20 15 20 25 ළමයිගේ ආයුෂ ඔයාලගේ පරම ආයුෂ අවුරුදු 50න් 60න් ඉවරයි. ඊට පස්සේ පින්වත්නි අඩු වෙන දවසක් එනවා. මේ බුදුරජාණන් වහන්සේ ඉතාමත් සාරා සංඛී කල්ප ලක්ෂයක් දුක් විඳලා අසංඛී ගණනක් නේත්‍ර දන් දීලා තමන්ගේ දරුවෝ දන් දීලා ඊළඟට ලේ දන් දීලා ජීවිතේ දන් දීලා අතපය කපද්දින් ඉවසලා ධර්මයේ අවබෝධ කළේ මිනිසුන්ට වාද කරන්නට නෙවෙයි. පින්වත්නි මිනිසුන්ට ධර්මයේ ආයුධයක් කරගෙන සටන් කරන්නට නෙවෙයි. ඊළඟට මේ ධර්මයෙන් සැනසෙන්නටයි, නිවන් දකින්නටයි, දුක් දුරු කරගන්නටයි. ඒ ධර්මයේ රහතන් වහන්සේලාගේ පරම්පරාවෙන් පරම්පරාවට ඇවිල්ලා ලංකාවට රැගෙන ආවේ මිහිඳු මහරහතන් වහන්සේ. මේ ත්‍රිපිටක ධර්මයේ මිහිඳු මහරහතන් වහන්සේ අරහත් වෙටපත් උනේ මහාන වෙච්ච දවසේමයි. උන්වහන්සේ ලංකාවට වැඩියේ මහාන වෙලා අවුරුදු 12කින්. උන්වහන්සේ මහාන වුණේ අවුරුදු 20කින්. ලංකාවට වඩිනකොට අවුරුදු 32යි. අවුරුදු 12ක්ම ත්‍රිපිටක බුද්ධ වචනේ කටපාඩමින් දරාගත්තා. රහතන් වහන්සේ නමක් කටපාඩම් කරගත්ත එක අකුරක් වැරදි නැති, එක අකුරක් අවුල් නැති ශ්‍රී සද්ධර්මයක් ලංකාවට ලැබුණේ. ඒ ධර්මයේ අරන් ලංකාවට ඇවිල්ලා උන්වහන්සේ චතුපටිසම්භිදාලාභී මහරහතන් වහන්සේ නමක් වෙලා ඉඳලත් රජුරු ඔබ වහන්සේ කවුද කියලා අහනකොට කිව්වේ සමනාමයම් මහරජ ධම්මරාජස්ස ශ්‍රාවකා ස්වාමිනී අපි ශ්‍රමණයෝ බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයෝ. මම රහත් මම රහත් මම රහත් ඒව නෑ. ඒව අධර්මය, ඒව තුච්ච ලෝකය. අහෝ එවැනි දේවල් අහන්ට නොලැබේවා. මමත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් කියන වචනය රැව් පිළිරැව් දිදී අපිට ඇසේවා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බව අපිට ශාස්ත්‍රුන් වහන්සේ නමක් ඉන්නවා. ඒ මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ගෙනාපු ධර්මය පින්වත්නි දවස් 7ක් ඇතුළත මාර්ගඵලලාභින් 8500ක් බිහි වෙනවා. පින්වත්නි උන්වහන්සේ අවුරුද්දක් ඇතුළත මේ ලංකාවේ 58000කට වැඩිය රහතන් වහන්සේලා බිහි වෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ඊතරම් දක්ෂයි ධර්ම ප්‍රචාරයේ. ඊතරම් දක්ෂයි ඒ පිරිසුදු සීසත් ධර්මයේ රහතුන්ගේ පරම්පරාවෙන් ආවේ. බුදුරජාණන් වහන්සේ පිරිනවම් පාලා අවුරුදු 500ක් ගිය දෙන අරුබුදයක් හටගත්තා. ඒ තමයි යන්ත්‍ර මන්ත්‍ර තන්ත්‍ර මේ ලංකාවට ඇවිල්ලා බ්‍රාහ්මණ තිස්සගේ ශාපය ආවා. බැමිණිත්‍යා සාගතය. ඒක ඇතුලෙන් නකුලෙන් නකුල නගරී කැනෙ දැන් සෝමාවතීද. ඔයාල දැන් එකට සෝමාවතී කිව්වට ඒ කාලේ ඒ විහාරෙට කිව්වේ නකුල විහාරය. ඒ ගමට කිව්වේ නකුල. ඒ ගමේ හිටපු රාජ කුමාරයෙක් පාලනය කළේ එයාගේ නම නම නකුල රාජකුමාරයා. ඒ ගමේ හිටිය බමුණෝ ඒ බමුණෙක් තමයි කිව්වේ අහවල් වෙලාවට කැරල්ලක් ඇති කළොත් ලංකාව මල්ලන්න පුළුවන් කියලා. තිස්ස කියලා යන්ත්‍ර මන්ත්‍ර කරපින්නා ගත්ත බමුණෙක් ඒ වෙලාවට කැරල්ලක් ඇති කළා. ඒක අහලා කේන්දර සරණ ගිහිල්ලා ඊට පස්සේ ඒ දවසේම දෙමළු හත් දෙනෙක් ගොඩ බැස්ස ලංකාවට. එවුමුද රට අල්ලන් දෙනවා. බලගම්බ රජු රජ වෙලා දවස් මාස 5යි. අරහෙන් බමුණත් රට අල්ලන් දෙනවා. බමුණට ලියුමක් දැම්මා. මේ රට මං උඹට දෙනවා. තිස්ස බමුණට ලියුමක් දැම්මා. මේ රට මං උඹට දෙනවා. ඉස්සලාර දෙමළු ටික පන්නගෙන වරෙන් මේ රජකම ගන්න කියලා. බමුණ දෙමළු ටික අල්ලන්ට යනකොට බමුණ අහුණ දෙමළුන්ට. ඒ සේනාවත් එක්ක දෙමළු ටික ආවා. ඇවිල්ලා රට අල්ලගත්ත රජු රූපෙන්නා. ඊට පස්සේ මන්ත්‍ර තන්ත්‍ර විදිශා ශාප වලින් මේ ලංකාවේ කණ්ඩ බොණ්ඩ නැති වෙලා ගියා. ග්‍රහමන තිස්ස බැමිණි තියාසාගදී හොඳට මතක තියාගන්න ළමයි මේවා ඉස්කෝලවල ගන්නන්නේ නැහැ. ඉස්කෝලවල ළමයි ඉගෙන ගන්නෙත් නැහැ. අපි මේ ධර්මයේ කියවන්න ගත්තට පස්සේ මේවා දන්නවා මිසක්කා. අපි ඉස්කෝලේ ඉන්න කාලේ ඉස්කෝලේ ළමයි හොඳට ඉගෙන ගත්තා කියලා යම් නාමයක් තියෙනවා නම් අපි එහෙම ඉගෙන ගත්තා. හැබැයි අපිට මේවා කියලා දුන්නේ නැහැ. කියලා දුන්නේ නැත්ේ එයාලා දන්නේත් නැහැ. එයාලටත් උගන්වන්න කියලාත් නැහැ. මේ තමයි ලංකාවේ ඉතිහාසය. ලංකාවේ ඉතිහාසය දන්නවා නම් හැංගිලා තියෙන සිංහල ලේ එනවා මේ ඇඟට. ඔය නෝන්ජල් ගති කෙල්ල වගේ ඔය කෙල්ල කොල්ලෝ ඉන්නේ පැද්දි පැද්දි කෙල්ල වගේනේ දැන් ඉන්න කොල්ලෝ. උන් වංශ කතා කියුවා නම් ඒ සිංහයෝ වගේ. ඊට පස්සේ මොකද උනේ? වලගම්බ රජු පයින්නකොට වලගම්බ රජු තමයි උදව් කළා. එක හාමුදුර නමක් කුපික්කල තිස්ස කියලා. ඊට පස්සේ මේ හාමුදුරුව උදව් කළා. ඊට පස්සේ රජුරෝ රජකමට ආපහු ආවට පස්සේ ආයෙත් නිතර නිතර රජුරෝ ළඟමයි ගැවටෙන්නේ. ඔන්න ලංකාවේ අරුබුද ඇති වෙච්ච හැටි. හාමුදුරනෝ මේ බුදුරජාණන් වහන්සේ මම දැන් අවුරුදු 10ට බහින්න කලින් විස්තර ටික මේ කියන්නේ. ඊට පස්සේ වලගම්බා රජුරුවංග එක ගැහි පැහිනකොට මහ විහාරයේ රුවන්වැලි මහසෑය වැඳ පුදාගෙන හිටපු මහා තේර භික්ෂුන් වහන්සේලා අර කුපික්කල තිස්ස හාමුදුරන්ට කිව්වා හාමුදුරනේ ස්වාමීන් වහන්සේ මේ රජවරුත් එක ගෙහි පෙහි ඉඳිපා. කුල සංසර්ගේ එපා. එහෙම කොහොමද කියන්නේ කියලා මේ හාමුදුර රජුරන්ට ගිහිල්ලා කිව්වා මට හරියට මහ විහාරෙන් කරදර. මහ විහාරය කියන්නේ මේ රුවන්වැලි සෑය පෙරටු කරගෙන හිටපු සුපේසල ශික්ෂාකාමී අරහත් පරපුර. අරහන්තුරු ගිහිල්ලා රජුරන්ට කිව්වා මට හරියට කරදර මේ හාමුදුරුවන්ගෙන් කිව්වා. අනේ ඔබ වහන්සේ ඉතින් ඔයාට මේ මැදිහත් වෙන්න එපා. ඔබ වහන්සේට කවුරු නැතත් මං ඉන්නවා. එන්න ඔබ වහන්සේලාට ඔයින් කරදරයි නම් මං එන්න කියලා අර ගිරි නිගණ්ඨයන්ට තරහට හැදුවනේ අබේගිරිය. ඒකවට විහාර හදලා අර කුපික්කල තිස්ස හාමුදුරන්ට පූජා කළා. අන්න ශික්ෂාකාමී යහපත් හාමුදුරන්ගෙන් කඩාගෙන එන භික්ෂූන්ට තැනක් දීමෙන් මේ බුද්ධ ශාසනයේ සංඝ බිහිදී වුණා. ඊට පස්සේ කුපික්කල තිස්ස හාමුදුරන් ගෝලියෝට එකත් මහ විහාරෙන් කෙල්ල අබේගිරියට ගියා. අබේගිරිය උන්නාන්සේලා ඒ කාලේ මේ මහ විහාරේ රුවන්වැලි සෑය පස්පාගලා නැහැ. ඒ නිසා තමයි හොඳ ගුරුවරයෙක් යටතේ පිරිසිදු සී සද්ධර්මයේ හදාරගෙන ඉන්නවා නම් යම් ගෝලියෝ ඒ ගෝලයන්ට මොකක් හරි පුරස්නියක් වෙලා එළියට බැන්නොත් එහෙම කුටි හදා දිදී ඔය සපෝට් එක දෙනව නේද? ඒ අය බොහෝ මම දන්න මට ඒකට පවුද පින්ද කියලා මම කියන්න ඕනේ ඉතිහාසය කියවන්න. මහා විහාරින් ගිය හාමුදුරු නමකට විහෙර විහාර හදලා දීපු දවසේ ඉඳලා සංඝ බීදී පටන් ගත්තා. ඒකයි මේ කතා. තරහකට කතාවක් නෙමෙයි මේ බුද්ධ දේශනාවෙන් සහ ඉතිහාසයෙන් තියෙන කරුණු අනුසාරයෙන් ඔය කිව්වේ. ඊට පස්සේ මොකද උනේ? මහා විහාරයට හරි තරහයි දැන් මෙයාලා. ඔන්න දැන් ඔන්න ලංකාවේ නිකාය දෙකක් බෙදුණා. මහා විහාර නිකාය, අබේගිරි නිකාය කියලා. ඔහොම ඉන්නකොට ඔන්න ලංකාවට දැන් මහායානිතා මහායානිය ඇවිල්ලා යంత్ర මන්ත්‍ර සෙට් උනා අභයගිරියට. ඒ කාලේ යంత్ర මන්ත්‍ර බන්ධන සෙට් කරපු නිසා තමයි අදටත් ඒ පැත්ත අඳුරු. දැන් ඔයාලා දුවගෙන අම්මා කෙනෙක් ළඟට වාගේ මහසෑයට එන විදියට අනිත් තැන් වලට යන්න පුළුවන්ද? ඒ කාලේ සාපේවා. මේ භූමි පිරිතෙන් පේවිලා තියෙන්නේ මේ සුළඟ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් නඟපු සාදු නඩෙන් නාදෙන් සිසිල් වෙලා තියෙන මේ සුළඟ මේ මහසෑයේ. ඒවා අනිත් තැන් වල නෑ. අනිත් තැන් වල වෛරීත් කවලම් වෙලා තියෙනවා. එකට එක තියෙනවා, තරඟි තියෙනවා. ඊට පස්සේ ඔහොම ඔහොම ඉඳලා ඔන්න දැන් නිකායවල් දෙකක් බෙදිලා ඔන්න මේ දෙගොල්ල දැන් ඉන්නවා. ඊට පස්සේ ඔහොම ඉඳින්න කාලේ ඔන්න එක රජ කෙනෙක්ගේ කාලේ පින්වත්නි, ඒ රජුරුව මේ බුද්ධ ශාසනයට වින කටින උන්වහන්සේලා ඉන්නවනේ. ඒ උන්වහන්සේලා සිවුරු මේ උන්වහන්සේලා එල්ලා මේ මූණේ පච්චයක් කොටලා නැවක දාලා මැඟේ පච්චයක් කොටලා නැවක දාලා යව ඉන්දියාවට ඵලය ගන්න මෙහි බුද්ධ ශාසනය විනාශ කරන්න එපා කියලා. ඒ කාලේ රජවරු මේ දිහත් වෙලා කළා. ඊට පස්සේ ඒ හාමුදුරුවෝ ගිහිල්ලා ඉන්දියාවේ හිටිය සංගමිත්‍ර කියලා මන්ත්‍රකාරයෙක්. ඒ යම් මහන වෙලා එයාට කිව්වා හරි වැඩේ මහ විහාරය කියලා එකක් තියෙනවා. ඒකේ ඉන්න උන්වහන්සේලා හරියට ලංකාවේ උන්වහන්සේලාට වද දෙනවා, කෙලවරක් නැහැ, නිදහස ඉන්න දෙන්නේ. ඕකට බය වෙන්න එපා, මං මිද්දින් යමල්ලා කියලා සංගමිත්‍රාව ලංකාවට දෙන්නේ. උන්වහන්සේ නමක් කසාවතක් දරාගෙන එයාත් දෙපැත්තක පෙන කඩුවක් සිවුරින් ඔතපු කෙනෙක්. ඊට පස්සේ ලංකාවට ඇවිල්ලා රජ්ජුරුව දැන් ඒ වෙනකොට හිටියේ ගෝඨාභය රජ්ජුරුව. ගෝඨාභය රජ්ජුරුවන්ගේ මාමා මහන වෙලා ඉන්නේ මහ විහාරේ. මට මතක හිටිට අබ්බෙහෙ කියලා. ඊට පස්සේ මේ මහා රජ්ජුරුවන් වහන්සේ කියලා ඔක්කොම කතා කරද්දී අර ස්වාමීන් වහන්සේ රජතුමාට උපදෙස් දෙන්නේ පුත්‍ර ගෝඨාභය කියලා තමයි කතා කරන්නේ. අර දෙමළ හඳුරු ළඟ ඉඳලා කියනවා, ස්වාමීනි අපේ රජුරුවන් වහන්සේට ඔහොම කතා කරන්න එපා. අනේ ස්වාමීනි, මේ උත්තමයා නරේන්ද්‍ර සිංහ නරපති කියලා වර්ණනා කළා. අනේ රජුරුව අර දෙමළට අහුණා. රජුරුවන්ට හිතවත් වුණා අර දෙමළ හඳුරු. හිතවත් වෙලා මොකද කළේ? කාලයක් යනකොට තමන්ගේ පුතාලා දෙන්න උගන්නන්න බාර දුන්න අර දෙමළ හඳුරන්ට. මහසෙන් රජුරුවයි මහසෙන් රජුරුවන්ගේ අයියයි උගන්වන්න දුන්නා. උගන්වනකොට අර අයියට හෙන කැපිල්ල. මොකද එයා ධර්මානුකූලයි, පුතා පොඩි එකා දඩබ්බරයි මහසෙන්. ඊට පස්සේ මොකද උනේ? මෙයා රජු වුණා. මේ තාත්තා මැරුණා. තාත්තගේ මැරිලා රජුරුවන්ගේ දේහේ ගෙනියනකොට ලොකු පුතාට විරුද්ධව ඇමතිවරු කෑ ගැව්වා, එන්නපතෝ කියලා. රජුරුවන්ගේ දේහේ ආදාහනය කරන්න යනකොට ලොකු පුතා ඒ වටේ තිබ්බ නගරේ දොරටු ඔක්කොම වහලා අර ඇමතිවරු ඔක්කොම මරලා අර රජතුමාගේ චිතකේ වටේ තියලා එකට ගෙන තිබ්බා. ඊටකොට ඒ රජුරුවන්ගේ තියෙන මේ අර ක්‍රූර භවට සංගමිත්‍ර දෙමළ හාමුදුරුවෝ බය වෙලා පොඩි පුතාට කිව්වා, මේ මහසෙන් උඹ රජ වෙච්ච කාලෙක මං එන්නම්, මං යනවා කියලා පැන්නා. මහිත අවුරුදු 9යි රජුරු රජ කළේ. මහසෙන් රජු වුණා, ආවා, ඇවිහිල්ලා නැටෙව්වා. කිව්වා මහ විහාරය කියන්නේ විනාශ කරපු තැනක්, ඕකෙන් තමයි මේ ලංකාවේ බුද්ධ ශාසනය නැතුනේ කියලා කිව්වා. රජුරු අනක් නිකුත් කළා, රුවන්වැලි සෑයේ වැඳමින් ඉන්න මහා විහාරේ හාමුදුරන්ට දානයක් දුන්නොත් කහවණු 100ක් දඩ කියලා. අනේ මේ මහසෑය වැඳ වැඳ හිටපු උතුම් සංගරුවනට දානේ නැතුව ගියා. ඊට පස්සේ මෙහින් ඈතට ගියා. ඊට පස්සේ මෙහින් පහළට ගියා රුහුණට, සේරුවිල්ලට. සේරුවිල්නේ තිස්මහවිහාර කියන්නේ, තිස්සමහරාමේ. සේරුවිල්ලට, සිතුල්පව්වට, ওই පැත්තට ගියා සංඝයා. ඊට පස්සේ මේක පින්වතුනි ලෝවාමා ප්‍රහද කැඩුවා. කල්ල බඩු ඔක්කොම ගෙනිච්ච අභයගිරියට. මේ රුවන්වැලි සෑය වටේ තිබ්බ පිළිම ඔක්කොම ගෙනිච්චා. මේ විහාරවල තියෙන ඔක්කොම අපිට හිතාගන්න බෑ. දුටු ගැමණු රජුරුව හදපු රුවන්වැලි මහසෑය අවට ශ්‍රී විභූති අද අපිට හිතාගන්න බෑ. ඒව ගොඩාක් වෙනස් කළා. කඩ කඩා අරන් ගියා. ඒ මහා තේජස තියෙන මේ සෑය ඇතුළේ විතරයි මේ සෑයට අත තියන්න බෑ කාටවත්. අනිත් ඔක්කොම අරන් ගියා. ඊට පස්සේ මේ රුවන්වැලි මහා සෑයේ වල් ලිව්වා. ඊළඟට එඬරු ගස් හැදුණා. අවුරුදු 9ක් සංගය ආවේ නෑ මේකට. එඬ දෙන්නේ නෑ. ඊට පස්සේ කිව්වා මේක හොඳ නෑ මේ මහ විහාරය පෝය කරනවා කියලා එක. අපි වෙනම තැනක් හදාගමු කියලා ජේතවනාරාමයේ හැදුවා. ජේතවනාරාමයේ සීමා මාලකේ සම්මත කරන්ඩ මිහිඳු මහරහතන් වහන්සේ සංඝයාට විනය සීමාවක් කියලා එකක් තියෙනවා. ඒක සමහරට ගිහි අයට තේරෙන්නේ නැතුව ඇති. ඒ විනය කර්ම වලින් සම්මත කරන එක. එතකොට ඒක අයින් කරලා ජේතවනයට ගන්න ඒ කුපික්කල මේ සංඝ මිත්‍ර හාමුදුරුවෝ කටයුතු කළා. එතකොට ඒක කරන්න පුළුවන්නේ මේ සීමාවේ සියලුම සංඝයා නැති වෙන්න ඕන. එතකොට අර අබේගිරියේ පැත්තෙන් එන සංඝයා තමයි ඉන්න ඕනේ. මෙහි කවුරුත් නැති වෙන්න ඕන. කවුරුත් නැති වුණොත් එහෙම මේ භූමිය මේක විනය කර්මයකින් අයින් කළා වෙන පැත්තකට ගන්න පුළුවන්. ඒ කියන්නේ විනය කරන භූමිය ගන්න පුළුවන් අර හෙට කර්ම වාක්‍ය වලින්. එවුන් එහෙමත් කළා. අහෝ අපිට සාසන දායාදේ ලැබලා දුන්න අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ සම්මත කළ සීමාව කර්ම වාක්‍ය වලින් ගලවලා ජේතවනයට ගන්න හදනකොට අහෝ මහරහතන් වහන්සේලා ඉරිදීෙන් ඇවිල්ලා මේ පොළොවන්සේ හිටියා විනය කර්මයේ සිද්ධ වෙන්න දුන්නේ. එහෙමයි බුද්ධ ශාසනේ රැක්කේ. මේ පොළොවන්සේ හිටියා සංඝයා. අර ආමඳුරට කවුරුත් නැහැ කියන්නේ විනය කර්ම කියන්නේ වටේ යනවා පොළොවන්සේ සංඝයා. අදටන් මිහිඳු මහරහතන් වහන්සේ පනවපු සීමාව නිරුපද්‍රියත්ව ඇත. ඊට පස්සේ සංඝයා ගගහ පැන්නුවා. ඊළඟට උඳු වැපුරුවා. මේ මහා විහාර සීමාවේ නගුලෙන් අහලා උඳු වැපුරුවා. කොහොමද හම්බෝ මේ අද කාලේ ඉන්න අයියේ පෙරේද සිවුරක් දරාගෙන කෑ කොස්සන් ගගහගෙන යන අය ඉන්නවනේ. එතකොට මේ ශාසනේ බේරගත්ත විදිය දන්නවද? ත්‍රිපිටකේ බේරගත්ත විදිය දන්නවද? මේ බුද්ධ වචන බේරගත්ත විදිය දන්නවද? මොකක්වත් දන්නේ නැතුව කියන ඔය පොත් ඕන්නේ. ඔය ත්‍රිපිටකයක් ඕන්නේ. අලුතෙන් හිතපල්ලා අපි කියන විදිහට හිතපල්ලා කියන මුං පුදුමයි මට නම් මේ මහ පොළොව පැලෙන්නේ නැතුව. ඒත් මේ ස්වර්ණමාලයේ මහා සෑරජානන් වහන්සේ යන්තාක් නිරුපද්‍රිතද මේ ලංකාවට උපද්‍රවයක් එන්නේ. ඒ ආනුභවයෙන් එවුන් බේරෙන්නේ. ඊට පස්සේ පින්වත්නි ඉතිහාසය කියන්නේ ගොඩායි. ඊට පස්සේ මේ රජුරුවන්ගේ හිතවත් මැමැති කැරල්ලක් ගැහුව රජුරු පරද්දන්න මට මහසින් මට මතක හැටියට. ඊට පස්සේ කැරල්ලක් ගහලා යුද්ධෙට එනකොට හෙටයි යුද්ධෙ කියලා අර ඇමැතිතුමාට මස් වාගයක් ලැබිලා හොරෙන් අරන් ගිය රජුරවන්ට නොදී කවදාවත් මස් කාලා නැහැ. එනිසා රජුරවන්ට දෙන්න හදනකොට රජුරු කාලා කිව්වා ඇයි උඹ මට විරුද්ධව කැරලි ගැහුවේ කිව්වා රජතුමනි මොකද්ද මේ කරන්නේ මහ විහාරේ තමයි පිරිසුදු සීසද්දර මේ රැගෙන ඉන්නේ අපේ පිරිසුදු සංඝයේ අරහත් පරම්පරාව ඔබ වහන්සේ ඔබතුමා මොකද්ද මේ කරන පාපේ කියලා කිව්වා. අනේ මට සමා වෙන්න මං හැදෙන්නම් කියලා පහුවදා ඉඳලා ආයේ මේව හදන්න ගත්තා. ඔන්න රජුරු වෙනස් වුණා. ඔය වෙනකොට මොකෙක් වුණත් අර මේ සංඝමිත්‍ර භික්ෂුවට කවුරුත් අත තිබ්බේ නැහැ මන්ත්‍රකාරයනේ. ඒ ඇමෙති කෙනෙක්ගේ බිරිඳක් නොදැනෙන්න හොරින් පුරුෂයෙක් යවලා සංඝමිත්‍ර හාමුදුරුවෝ මෙරෙව්වා. ඒ පාපකාරී භික්ෂුව ඒ ශාසන පලිබෝධි නැති කලි ගෑණියෙක්. ඔය මිනි මරනවා කියන එක හොඳයි කතාවක් නෙවෙයි මම කියන්නේ. ඒක පිරිමි කිදිරිපත් දුන්නේ නැහැ නේ මොකටවත්. රහතන් වහන්සේලා බොහෝ මාරුවෙන් ශාසනය රැකගත්තා. ඊට පස්සේ සාගතේ කාලය ආවා. සාගතේ කාලේ එනකොට පින්වත්නි සංඝයා කොළ කකා කොළ ඉස්ම බිබී සූත්‍ර කී කිය හිතේවා මේ සුතන් ඒකන් සමයම් භගවා මේ ත්‍රිපිටකේ රැකගත්තේ. කොළ කාල හිටගෙන ඉන්න බෑ බිමට වැටෙනවා. බිම තියෙන පස් වැලි එකතු කරලා ඒ වගේ ඉඳගෙන හේත් වෙලා ඉඳගෙන කී කියා හිටියා. ඒත් ඉන්න බෑ. ඒත් ඊට පස්සේ වැලි එකතු කරලා වැලි ටිකේ ඔළුව තියාගෙන සූත්‍ර කී කියා හිටියා ත්‍රිපිටකේ රැකගත්තේ. ඒ වගේ කොළ ඉස්ම බිබී අවුරුදු 12ක් ත්‍රිපිටකේ රැකගත්තේ අපේ උත්තමයෝ. එහෙව් ශ්‍රී සද්ධර්මය කවුරු හරි ඔය පොත් එපා ඔය ත්‍රිපිටකින් කියන්න එපා, ඕ අයිපා, මේ වයිපා අත්දැකීම කියාපල්ලා, තමන්ගේ අත්දැකීම අවබෝධය කියාපල්ලා. ඒවා අහන අයටත් පව්. අනේ මම එවැනි දෙයක් අහලා තියෙනවා නම් මේ මහසෑ ඉදිරියේ සමාව ගන්නවා, මට සමාව ලැබේවා, මේ හිස් ලෝකේ වහන්ට ලැබෙනවා. ඒකයි ඊට පස්සේ මේ ධර්මය එහෙමයි රැකගත්තේ. පින්වත්නි, ඒ කාලේ මිනිස්සු ඉඳලා තියෙන්නේ බත් තම්බලා වතුර බීලා ඒ බත් ටික වේලනවා, ආයෙ හෙට තම්බනවා වතුර ටික බොනවා බත් ටික වේලනවා. එහෙම මිනිස්සු ඉඳලා තියෙන්නේ. පුදුමයි, පුදුමයි. ඊට පස්සේ සාගත ඉවරිච්ච ගමන් ඉන්දියාවට ගිය ස්වාමීන් වහන්සේලා ලංකාවට වැඩියා. ලංකාවේ හිටපු ස්වාමීන් වහන්සේලා සංඝය එකතු, ඒ වෙනකොට මලියදේව මහරහතන් වහන්සේ වැඩ හිටපු වට්ටාරාමේ, ඒකට කියන්නේ ඒ කාලේ මණ්ඩලාරාමේ, අද කවුරුවත් දන්නෙත් නෑ, කලලගම මණ්ඩලාරාමේ, කෑගල්ලේ වට්ටාරාමේට එකතු වෙලා තමයි ඒ ඉන්දියාවෙන් ආපු අපේ ලංකාවේ ස්වාමීන් වහන්සේලායි, ලංකාවේ කොළයිස්ම බිබී හිටපු ස්වාමීන් වහන්සේලායි එකතු වෙලා සූත්‍ර එකිනෙක සජ්ජහනා කර කර සංසන්දනය කළා බැලුවේ කෑගල්ලේ වට්ටාරාමේ. එතකොට එදා දැනගත්ත එක අකුරක්වත් වෙනස් වෙලා නැහැ. කොහොමද මතකේ? එයින් පස්සේ තමයි පොත්වලට ගන්න කරුණු යෙදුනේ. මේ විදිහට ශාසනය ඇවිල්ලා ඇවිල්ලා පින්වත්නි, මේ ශාසනයේ මහනුවර යුගයේ වෙනකොට පිරිසුදු තේරවාද ශ්‍රී සද්ධර්මයේ පීඨ පිළිසරණ ලබා ගන්න කෙනෙක් නැතුව ගිහිල්ලා, පිරිසුදු මහන උපසම්පදාවක් නැතිව ගිහිල්ලා ගණින්නාන්සේලාගේ යුගයක් බිහි වුණා. කොමන වූ යුගයක්ද? කසාවත ශරීරී දවටාගෙන, නමුත් පවුල් පන්සල් වෙමින්, පන්සල මේ වලව්වක් කරගනිමින්, මැණික් පතල් හාරමින්, ඒ වගේම වෙළඳ ව්‍යාපාරකම් කරමින්, ඒසා ව්‍යාපාර කටයුතු කරගෙන හිටියා. නමුත් සිවුරක් තියෙනවා. පන්සලට කිව්වේ ගණේ වලව්ව කියලා. ඊළඟට ඒ කාලේ හිටපු අයගේ බිරින්දෑවරුන්ට කිව්වේ ගණේ ආර්යාව කියලා. මේ විදිහට. එතකොට ඔහොම ඉන්නකොට පාංශකූලයක් වුණාම සිවුරක් දාගෙන යනවා. එහෙම තිබ්බ එකක් මේ ඉස්මතුනේ. පණ දීලා දිවි රැකලා, ඒ වෙනකොට මේ මහසෑය කොත් කැරල්ල කඩාගෙන වැටිලා කන්දක්සේ ඈතට දිස්සුණා. ලංකාවේ ඉතුරු රංකොත් හිරේ කොත් කැරල්ල ඉතුරුණා. කාලිංග මාගේ ඇවිල්ලා රංකොතත් අරගෙන ගියා. මහා විනාශයක් වුණා මේවා. ඉතින් මේ පොඩි වෙලාවට කියන්න බෑ අපිට වෙච්ච නස්පැත්ති ටික. මේ හරියට මේ සිංහල ජාතියට කරදර වුණා. අපේ සිංහලයන්ට හරියට කරදර වුණා. හරියට දුකක් ආවා. අපිට හරියට දුක් දුන්නා. එහෙම පීඩා විඳ විඳ ඒත් ධර්මයේ රැක රැක ආවා. පින්වත්නි, අර මං කිව්වා නේද බත් වේලා වේලා වතුර බිබි හිටිය මිනිසු කියලා. එදා හාන්දුර නමක් ආවොත් අර බත් ටික දුන්නා, ආයි පවුදාට වේලන්න තියාගත්තේ නෑ. අපේ සිංහල මිනිස්සු, අපේ සිංහල මිනිස්සු එහෙම ආවේ. ඉතින් මේ සෑය වෙහෙර විහාර ඔය විදිහට හිමිට 1900 ගණන් වල ඉඳලා හැදින්න ගත්තා. ඊට පස්සේ පින්වත්නි, මේට අවුරුදු 100 ගානකට කලින් මේ සෑය වෙහෙර බෝධිය වඳින්න කෙනෙක් හිටියේ නැහැ. ඊට පස්සේ ඔන්න දැන් මේ යුගය ආවා. මේ යුගේ එනකොට සාදුකාරයක් දෙන්න මිනිස්සු දන්නේ නැහැ. පානදුරේ අරිය ධම්මහම්දුරු බිහිලා බෝධි පූජා තියාගෙන ගියා. උන්නාන්සේගේ බෝධි පූජාවට බොහෝ මිනිස්සු පැහැදුණා. උන්නාන්සේ බෝධි පූජාවට හදපු කවි ටිකමයි අදටත් හැමතැනම මමුණන්නේ. බෝධියට වඳින්න කවියක් හදාගන්න කෙනෙක් නැහැ. ඊට පස්සේ ඔහොම තියෙද්දි මේ චෛත්‍ය වෙහෙර විහාර ඔක්කොම කළු වෙලා ගියා. තීන්ද ටිකක් ගාගන්න කෙනෙක් නැහැ. කොල්ල ගුරුට්ටු හරි සුද්දු හරි කලාතුරකින් ආවොත් මේ මල්ලාසන උඩ ඉඳගෙන ෆොටෝ ගැහුවා. කොල්ල ගුරුට්ටු චාරිගාව යමු කියලා ගිහිල්ලා මේ මළුවල අයිනේ ඩොල්කි දාගෙන බජව් නැටුවා. එහෙම උනේ. එහෙම තියෙද්දී තමයි මේ බුද්ධ ශාසනය අපි නිසා අපිට පිහිටක් ගන්න මේ යුගයට ආයි කල්යාණ මිත්‍රි පහළ වුණා. යුග පුරුෂයෝ ලෝකේ ගොඩාක් දුක් විඳලා ඉන්නේ. එනිසා උන්වහන්සේත් ගොඩාක් දුක් විඳා. සේරුවිල පරිසරේ කාෂ්ඨ පරිසරේ දුක් විඳා. යුද්ධෙන් දුක් විඳා. පන්සල්වල ඉඳලා කැම්පස් ගිහිල්ලා නොයෙක් තාඩන පීඩන වලින් තැළුණා, පොඩි වුණා. ඉගෙනගෙන ඉන්නකොට තමයි ශ්‍රී සද්ධර්මයේ කියවන්න ලැබුණේ. සත්පුරුෂයන්ට දහමක් තියෙනවා, ධර්මතාවයක්. ඒ සත්පුරුෂයන්ගේ ජීවිතේ දබ්බී සූප රසඤ්ඤතා. උන්වහන්සේලා දිවක් වගේ. උන්වහන්සේලාට පොඩි රහක් තිබුද්දිවට දැනෙනවා. මෙහි බන් එක සූත්‍රයක් කියවනකොට ධර්මය දැනෙනවා. යුගපුරුෂයන්ට එහෙමයි. යුගපුරුෂයන්ට එහෙමයි. අනගාරික ධර්මපාලතුමා බ්‍රහ්මචාරි වුණ විදිය අහලා දෙනවද? ඒ වෙනකොට අනගාරික ධර්මපාලතුමාට වයස අවුරුදු 9යි. තමන්ගේ නංගි මැරිලා අම්මා වැළහින්නක් වගේ අඬනවා දැක්කා. අවුරුදු 9 කොල්ල කල්පනා කළා, අම්මා ඇයි මෙච්චර දුක් විඳින්නේ? මේ නංගි නිසා, නංගි ඉපදුන නිසා, නංගි ඉපදුනේ අම්මයි තාත්තයි එකට හිටපු නිසා. මේ අවුරුදු 9 කොල්ල කල්පනා කළා, ඒ නිසා මෙහෙම දුකක් ලෝකෙට එනවා නම් කවදාවත් මම නම් කාමසේවිනිකේ දෙන්නේ නැහැ කියලා බ්‍රහ්මචාර්ය වුණ අවුරුදු 9. යුග පුරුෂයන්ට එක අරමුණක් ඇති. එහෙමයි පින්වත්නි මේ කුණේ. ඉතින් ඒ නිසා උන්වහන්සේ ධර්මයේ හොයාගෙන හිමාලෙ ගිහිල්ලා තැන් තැන් වල බණ භාවනා කරලා ආරණ්‍යයක් ආරණ්‍යයක් ගානේ ගිහිල්ලා ඊට පස්සේ තමයි මේ ධර්මයේ ටික ටික අපිට කියන්න පටන් ගත්තේ. ඉස්සෙල්ලාම බණ කිව්වේ 4 දිනකට. ලක්ෂ සංඛ්‍යාත පිරිසක් එකතු කරලා උදාහරණයක් ගත්තොත් රංකොත් වෙහෙර. තමන්ගේ ගෝලයා ධර්මාසනේ තියන බණ කියපන් කියලා. ගෝලයා ලක්ෂයකට බණ කියන්න බණපුටු ඉඳවන ගුරුවරයා ඉස්සෙල්ලාම බණ කිව්වේ 4 දිනකට. උන්නාන්සේ අවුරුදු 20ක් යනකල් බණ කියන්න තුන් ත්‍රිපිටක ඉගෙනගෙන තියෙනවා. අද ඔය බණ පොත් එපා එපා කියන්නේ මේ ඊයේ පෙරේ දමහන වෙච්චෝ. ත්‍රිපිටක පොත් හොයාගෙන ගිහිල්ලා තියෙනවා, හොයාගෙන කාවෝ කාපු පොත් හොය හොයා. මහමෙවුන අසපු ඉස්සෙල්ලාම දානකොට ත්‍රිපිටක පොත් නැහැ. ඔයාලට මම කොහොමද මේ ඇත්ත කතාව කියන්නේ? අපේ ස්වාමීන් වහන්සේලා දන්නවා, එක ත්‍රිපිටක පොතක් හොයාගෙන ඒක ෆොටෝකොපි කරලා, ඒ ෆොටෝකොපි කරපු එකෙන් පොතක් හදලා තමයි අසපුවට ත්‍රිපිටක පොත් යවන්නේ. අදටත් අපේ පුස්තකාලවල ෆොටෝකොපි කරපු ත්‍රිපිටක පොත් තියෙනවා. පොත් නැහැ. අද ගයක් ගයක් ගානේ ත්‍රිපිටක පොත් තියෙනවා. සාදුකාරයක් දෙන්න දන්නේ මිනිස්සු. එක හඬට සාදු නාමය කිව්වා. අත් දෙක එකතු කරලා වඳින්න දන්නේ නැහැ. ඒ වැන්දෙව්වා. සෑයකට බෝධියකට වඳින හැටි දන්නේ නැහැ. ಗುಣ දන්නේ නැහැ. මහා සෑය මේ උතුම් නිධානයකට පයින් ගහ ගියා අන්ධ පුරුෂයෝ වගේ ඇස් පෑදෙව්වා. අපි වගේ ඔහේ ඇවිද ඇවිද හිටපු අපිට කසාවතක් පරවලා බුදුබණ බද කියපන් කිව්වා. කවදානම් අපි රැයක් පුරා බණ අහන්නද ඔය වගේ යුග පුරුෂයෝ නැතුව? අපි දැන් රැයක් එළිවෙනකල් බණ අහනවා. ඕනතරම් බුදුගුණ කී කියා වඳිනවා. අපිට දැන් ඕන දෙයක් පූජා කරන්න පුළුවන්. ඕන බණක් කියන්න පුළුවන්. ඕන පොතක් බලන්න පුළුවන්. ධර්මයේ අධර්මයේ මේකයි කියලා යම් තාක් හෝ ඉවකින් වගේ තේරුම් ගන්න පුළුවන්. එක්කෙනෙක්ගේ උත්සාහය. ඒ නිසා මේ ශාසනයේ දායාදයක් ඒ උත්තමයා. මේ සඟරුව නම් බෙහි කළා. පින්වත්නි, අද මහිතේ අද ඊයේ කෙල්ලෙක් මැරුණා කැම්පස් එකේ. ඒ කෙල්ලට නවක වදේ දීලා. මොකද නවක වදේ? ගෑනු මිනිහලා ජරා හැසිරීම කරන වීඩියෝ දාලා අර අහිංසක කෙල්ලට, අම්මගේ තුරුලට තුරුලුන කෙල්ලට කිව්වා, ඒ සද්දෙට උඹ මේකෙන් දැන් රඟපාපන්. අර සුන්දර අහිංසක හිත පුපුරලා ගියා. කෙල්ල මැරුණා. ඔය ජරා වැඩ ඔය විදිහටම හාමුදුරුවන්ටත් කරනවා. ඒ වාගේ ලෞකික බුදුරජාණන් වහන්සේට දිවි පුදලා කසාවතක් දරාගෙන බුදු බණ පද කී කියයා සෑය බූදී වැඳගෙන ඉන්න. ධර්මයට ගරු කරන ශ්‍රාවක දාහක් සිසු පිරිස බිහි කළා එක ගුරුවරයෙක්. උන්වහන්සේගේ අතින් හැදුන විහෙර විහාර ගන්න කියන්න බෑ. බෝධීන් වහන්සේලා රෝපණය කළා, ධර්මය කිව්වා, මුළු ත්‍රිපිටකයම කියවන්න සැලැස්සුවා. ජාතක කතාවක්වත් හරියට කියන විදිය දන්නේ නැහැ. ජාතක කතා කියවන්න යොමු කළා. රහත් ලංකාවේ පහළ වුණ රහතන් වහන්සේලාගෙන කියලා දුන්නා. රහතුන්ට වඳින හැටි කියලා දුන්නා. තවන් මොනවද අපිට ඕනන්නේ? ඒත් මෙයයි ධර්මය, මෙයයි විනය කියලා අධර්ම බලවේග ගැන කියලා දුන්නා. උඹලා මුලා වෙලා මේ සුභිතී නැති කරගන්න එපා කියලා. ඇත්ත කතා කරන්න ගියාම හතර පැත්තෙම ගහනවා. එතකොට පණ බයේ කෙනෙක් නම්, බියගුළු කෙනෙක් නම්, ලාභ සක්කාර වලට කැමති කෙනෙක් නම්, තමන්ගේ පිරිස තර කරගන්න කැමති කෙනෙක් නම් ඉස්සරහට යන්නේ නැහැ. එවුන් කැමති හොරෙන් ඉන්න. එහෙම නෙවෙයි, ධර්මයේ මෙයයි, ශාසනයේ මෙයයි කියලා බබළුවන්ට කැමති කෙනා සිංහෙක් වගේ කෑ ගහනවා. එයාගේ ජීවිතේ ධර්මයේ එක, ජීවිතේ දෙක. උන්වහන්සේ ශාසනයේ දායාදයක්. අපේ ඉරණම, අපේ දාහක් සංඝයාගේ ඉරණම, බණහන ඔබගේ ඉරණම, ශාසනයේ ඉරණම. ඒ නිසා මේ උත්තමයාට විරුද්ධ වීම වනාහි ධර්මයට විරුද්ධ වීමයි, ශාසනයට විරුද්ධ වීමයි. බොහෝ පෞරස් කරගන්න වචනයක් වරදි සිතින් කිව්වොත් එයයි. අහෝ, මේ සත්වයාගේ හිත්වල නපුරු හිත් ඇති වෙලා ඔය වාගේ මිත්‍රා දෘෂ්ටි පහළ වෙලා රහතුන් අනම් බණන් කියලා එක්කෙනෙක්ගේ නමක් දාගත්තා. බුදුරජාණන් වහන්සේගේ වචනය තමයි බුදුරජාණන් වහන්සේට කියන්නේ. බුදුරජාණන් වහන්සේට වඳින නමක් තමයි හාත්පසින් සුන්දර උත්තමයා සමන්ත භද්‍ර. බුදුරජාණන් වහන්සේට කියන නම ඒක හිස් පුරුෂයෙකුට දැම්මා. මිනිස්සු අර නමට බයිනවා. දැන් බලන්න, බුදුරජාණන් වහන්සේගේ නම හැල්ලු කරගත්තා. එදුට මිනිස්සු පිරිහිලා යනවා. හිස් පුරුෂයෝ රහත් රහත් විදියට කියලා බිහි වුණා. එදුට රහත රහත කියලා හැමදැනම දැන් දොස් කියනවා. අරහත් කියන සුන්දර වචනේ ගැරහි ගැරහි යනවා. මේ විදිහට ගිහිල්ලා පින්වත්නි, බොහෝ සත්‍ය පෞරස් කරගන්නවා. භවිස්සන්ති භික්ඛවේ සෝ සමයෝ. පින්වත් මහණනි, කාලයක් වෙනවා ඔය පෞකාර ලෝකයාගේ ආයුෂ අඩු වෙලා 10ට බහිනවා. පුදුම විදියට පිරෙන්නේ, පුදුම විදිහට ආයුෂ පිරෙන්නේ. ළමයෙක් කියනවා, 10 වසරේ ඉන්න ළමයෙක් ඇවිල්ලා කියනවා, ස්වාමීනි ටීච උගන්වද්දී පිටිපස්සේ පීලී කොල්ලු සිගරට් බොනවා කිව්වා. මට එපා වෙලා හඳුරන්නේ කිව්වා. ටීච උගන්වද්දී කොල්ලො ෆෝන් තියන් යටින් ජරාව බලනවා කිව්වා. හාඳුරනේ මට එපා වෙලා කිව්වා. ඊළඟට පන්තියට ඇවිල්ලා ටීචර්ලා යන්නේ ඇස් රතු කරගෙන කිව්වා. හරියට හින්ට් පාස් කරනවා කිව්වා ළමයි. ඊළඟට ළමයි එක ඉන්න බෑ කියලා අපි දන්න සමහර අය ගුරුපත්වීම් වලින් අයින් වෙලා තියෙනවා. අහෝ, මේ සත්වයා පිරිහි පිරිහි යනවා. කෝ අපි ගියේ ඉස්කෝලේ, කෝ අපි ගුරුවරු ළඟට ගිය විදිහ, ඒ ඔක්කොම වෙනස් වුණා. ආය ආය මත් ඉපදෙන්න එපා. මේ ලෝකෙට ආස කරන්න එපා. බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මයට ආස කරන්න. අනේ, මේකෙන් නිදහස් වෙන්න බුදු කෙනෙක් අපිට ධර්මයේ කිව්වනේ කියලා ඒ පරම පූජනීය තුන් ලෝකෙට අග්‍ර ශාස්ත්‍රුන් වහන්සේට පහදින්න. මේ වගේන් ගැලවුණ රහතන් වහන්සේලාට පෙරලි පෙරලි වඳින්න. අනේ, ඒ උත්තමය මේ දුකෙන් නිදහස් වුණානේ කියලා. කල්යාණ මිත්‍රයෝ සත්පුරුෂයෝ යම් තැනක ඉන්නවනම් ඒ තමයි දෙව්ලොව. කේවල පණ්ඩිත භූමිය, සම්පූර්ණයෙන්ම සත්පුරුෂයන්ගේ භූමිය දෙව්ලොව. ඒකට පෙන ගන්න. හෙට රහත් වෙනින් කියලා බොරුවේ මුලා කරන්න ඕනේ නැහැ ඔයාලා. පුළුවන් තරම් පින් පුරව ගන්න. ලෝකෝත්තර ප්‍රාර්ථනාවක් ඉදී තියාගන්න. මේ ලෝකෙට කලකිරීම බහුල සිතින් වාසය කරන්න. ඊර්වාසි යම් දවසක් එනවා, මේක අවුරුදු 10ට අඩු වෙනවා. අඩු වෙලා පින්වත්නි, බුදුරජාණන් වහන්සේ වදාලා අවුරුදු 10ට අඩු වුණාට පස්සේ මිනිස්සු කසාද බඳින්නේ අවුරුදු 5. අවුරුදු 5 කසාද බඳිනවා කියන්නේ කසාද බඳලා මේ කොළවල ලියලා මේ පොරුවේ නැගින එකක් නෙවෙයි මේ කියන්නේ. අවුරුදු 5 වෙනකොට වෙන්න ඕන ටික වෙලා අවුරුදු පහ වෙනකොට කෙල්ලු ඇවිස්සල ඉවරයි. අවුරුදු පහ වෙනකොට කොල්ලු ඇවිස්සල ඉවරයි. අදත් ඒ වගේ. අපි මේ සමහර දේවල් මට මතකයි මම 10 වසර ඉද්දී මේ සාහිත්‍ය පොතක මොකද්ද වචනයක් තිබිලා ටීචර්කින් ඇහුවා. ටීචර් හිනා වෙලා මොකද්ද උත්තරයක් දුන්නා මට මතක නෑ. මට ඒ වචනේ මතකයි. දැන් මට මතකයි ඒ වචනේ කුණු හරපයක්. හැබැයි ඒ වචනේ දැන් ඉන්න 5 වසර ළමයා දන්නවා. දැන් 5 වසර 6 වසර කියනකොට නොදන්නේ කොමක්ද? 5 වසර 6 වසර නොවේ යම් දවසක් එනවා මිනිසයාගේ ආයුෂ අවුරුදු 5ට එන. මේ 10ට එන. එදාට අවුරුදු 5 4 5 වෙනකොට වෙන්න ඕන දේවල් ටික වෙලා ඉවරයි. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කාලේ අම්මා තාත්තා නංගි එහෙම නැ බල්ලු බලල්ලු වගේ. ඊට පස්සේ තිබ්බා කියනවා ඒ ලෝකෙ වෙනකොට රස පහක් අතුරුදහන් වෙනවා. ඒ තමයි ගිතෙල් රහ නැහැ. ඒ කියන්නේ එළිඟි තෙල් කියන එකක් නැහැ ලෝකේ. ඒවා හරි කලින් එළකිරි ටිකක් උණු කරනකොට ගේ පුරාම සුවඳ පැතිරලා ගියා. එළකිරි බොනකොට උණු කළා මොකක්ද ඕ රහක් ආවා. අනේ මට නම් තේරෙන්නේ දැන් ඒ එළකිරි වල ඒ රහය නැහැ නේ. ඒ සුවඳ නැහැ නේ. මොකද්ද උනේ? මිනිස්සු එළකිරි දෙනවා කියලා අපිට බොරු කරනවද? එළකිරි සුවඳ නැහැ. ඊළඟට වෙඬරු බටර් නැති වෙලා යනවා. තලතෙල් නැති වෙලා යනවා. මී පැණි නැති වෙලා යනවා. ඊළඟට හකුරු නැති වෙලා යනවා. හකුරු නැහැ කියන්නේ උග්ගස් නැහැ. ඒ කාලේ උග්ගස් මෙහෙම කපපු ගම පැණි බේරෙනවනේ. දැන් එහෙම නැහැ නේ. අපාපා උරන් දෙපෑ. ඒ කාලේ උන්ට උප් පැණි නැහැ. සමස්තයක් වශයෙන් ගත්තොත් සියල්ල දන්න සියල්ල දක්න ඒ මොහොත දිවසින් දැක්ක බුදුරජාණන් වහන්සේ වදාලා මිනිසුන්ගේ ආයුෂ අවුරුදු 10ට අඩු වෙනකොට ලුණු රහ නැති වෙනවා. මට හිතෙනවා මේක මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැහැ. පුංචි කාලේ අපිට මතකයි අපේ අම්මලා ලුණු පොල් කටින් ලුණු ඩිංගිත්තක් අරන් වෙන්දන වලට දැම්මේ. මේ දැන් උයන හැටි දැක්කා මේ හැන්දට ලුණු හැඳි කුඩු 2 3 4 දානවා. ඒත් ලුණු මන්දි. අපේ දිවට මොකක් වෙලාද මන්ද? යම් දවසක් එනවා ලුණු රහ නැති වෙලා යනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාහලා කුසල් කියන වචනේත් අතුරු උරහන් වෙනවා. කුසල් කිරීම කියන කවර කතාවද? බුදුරජාණන් වහන්සේ වදාහලා අකුසලේම බබලනවා. මවුට ගරහනවා, පියාට ගරහනවා. ඒ අයම ප්‍රශංසා ලබනවා. මවුට පියාට ගරහපු අය ප්‍රශංසා ලබනවා. ඒක හොඳට තේරෙනවා. මම අපි ධර්ම ප්‍රචාරයට පිටරටවල් වලට යනකොට දැන් අපි ගමු උදාහරණයක් වශයෙන් ගත්තොත් ඕස්ට්‍රේලියාව. ඕස්ට්‍රේලියාවේ දිනන ළමයිට තරවටු කරන්න බෑ දෙමව්පියන්ට. යම් දවසක අම්මා තාත්තා ගැහුවොත් ඒ රටේ පොලිසියට කතා කරනවා. කතා කරමු කියනවා අම්මයි තාත්තයි මට වද දෙනවා. එතකොට මානව human rights දෙකක් දෙකක් කියලා මානව හිමිකම් යටතේ දරුවා වෙන් කරනවා. අම්මලාට කියනවා උඹලා තියාගන්න තහනම් කියලා ළමයා ගන්නවා. ළමයා අරන් හදනවා ළමයා. වෙනම දෙනවා, ක්වාටර්ස් දෙනවා, ඩොලර් 500ක් විතර ආධාර දෙනවා. දැක්කද? මවුට පියාට හිත රිද්දපු කෙනාට ශිෂ්‍යත්ව දුන්නද නැද්ද? හිතුවකේ ඉන්නව කොල්ලෝ. කරන්න තියෙන ඔක්කොම කරනවා. ඊට පස්සේ කෙල්ලොත් ඔන්න ගැහි බැහිගෙන එනකොට කෙල්ලොත් අර විදිහට කේස් එකක් අද ගන්නවා ගෙදර. පොලිසියට කියනවා ගෙදරින් පයින්නවා. සමහර තැන්වල අයියලා නංගිලා එකට ඉන්නවා. පවුල් කනවා. බලන්න කවුරුත් නැහැ. විච්චදී. ඊට පස්සේ ළමයා ළඟ ඊට පස්සේ මේ පුදුම නීති. ළමයා ළඟම ඉන්න ඕන. එක අම්මා කෙනෙක් ලංකාවේ තාත්තායි අම්මයි වාහනේ යනකොට ළමයා වාහනේ තියලා කාඩ් එක අමතක කළා. අම්මා කාඩ් එක ගේන්න ගියා. ඊට පස්සේ පුතාට එනවා පරක්කොම තාත්තත් ඉක්මනට මොකද කියලා බලන්න ගේට ගියා. මේ ගේ ඉස්සරහ පිට. ඒ වෙලාවෙම පොලිසියෙන් ආවා. වාහනේ පුතා විතරයි. ළමයා තනි කරලා ගියා කියලා අර අයට දඩ ගහලා ළමයා ගත්තා පරිවාසයට. මට මතක් වුණේ අපේ ලංකාවේ අම්මලා තොපි හිටපියව කියලා පොඩි එකා මිරිස් ගලේ ගැට ගහලා වැඩ කළේ නැද්ද? උන් මිරිස් කලත් ඇදගෙන ගියා නේද? වෙනස් වීම ගොඩාක් වෙනස් වුණා ලෝකේ. ලෝකේ ගොඩාක් වෙනස් වුණා. ඉතින් ඒ නිසා මවුට ගර සලකන්නේ නැති, පියාට සලකන්නේ නැති ඇයිද ප්‍රශංසා කරනවා ඊ යුගයේ. දැන් පටන් ගන්න තියෙන්නේ. ඊළඟට කුලසිරිත් බිඳ ගන්නවා. මේ අම්මා, මේ තාත්තා, ඊළඟට මේ නංගි, මේ සහෝදරිය. එහෙම නෑ, ඔයාලා දන්නවා මම මේ බණවලට මයික් වලින් මේ රට ලෝකෙට කියන්න ඕනේ නෑ විස්තර. ගංවල තියෙන පළහිලව් දන්නවා ඔයාලා. ලැජ්ජයි කියන්නේ ඒවා. ලැජ්ජයි. පුංචි අම්මා ළඟ පොඩි කොල්ලෙක් තියලා යන්න බෑද? ලැජ්ජයි. මේ අවුරුදු දෙකේ තුනේ පොඩි කොල්ලෝ තියලා යන්න බෑද? එවුන්ට ඒව මතක් වෙලා අද අපිට ඇවිල්ලා කොච්චර ළමයි පාපෝච්චාරණය කරනවද ස්වාමීනි, අවුරුදු තුනේදී අපිට මෙහෙම වුණා, මෙහෙම වුණා, මෙහෙම වුණා කියලා. ලැජ්ජයි මේ මයික් වලින් කියන්න. අහෝ, වැඩි ඈතක නෑ. මිනිස්යාගේ ආයස අඩු වෙවි යන 10ට. ඊට පස්සේ මෘග සංඥාව පහළ වෙනවා. මෘග සංඥාව පහළ වුණාට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා දැන් ඉන්නවා කියනවා. ඒ කාලේ වෙනකොට අජේලක එළුවෝගී කියනවා. කුක්කුට සූකරා සෝන සිඟාලා, කුකුල්ලෝ හිවල්ලු බලු කපුට වගේ මිනිස්සු ඉන්නේ කාලේ. පැනගන්ට එහෙව්වෙගේ කියනවා, මේ ධර්මය මෙහෙම දියෙද්දී මේක අවබෝධ කරන්න බෑ වෙනම තැනක මනුස්ස ලෝකෙ ඉපදෙන්නලා, දිව්‍ය ලෝකෙ යන්න එපා, තව ඉස්සරහට මනුස්ස ලෝකෙට වරෙල්ලා කියලා. අහෝ, මේ ධර්මයක උණුසුමක්වත් වැඩිලා නෑ. දැන් තේරෙනවා නේද මෛත්‍රී බුද්ධ ශාසනයකට යන්න කලින් කොච්චර ජරමරද කියලා. දෙයියනේ, මේ කාලේ අපි මොකක් හරි කරුමකට ඉපදුනොත්, අපි අතින් මෙහෙම වැඩක් වුණොත්, ඒ පහුව අපි අපිට කරගහන්න සිද්ධ වෙනව නේද? ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ වදාලා දස ආයුෂ වෙනකොට මිනිසුන්ට තරහ සිත් හට ගන්නවා. ගොඩාක් නපුරු සිත් හට ගන්නවා. තරහ සිත් හටගෙන එක එකට පේන්න බැරුව යනවා. පේන්න බැරුව ගිහිල්ලා එකිනෙකා කෙරෙහි වදක චිත්තයක් හටගෙන දඩයක්කාරයෙක් මුවෙක් දැක්කට පස්සේ වෛර සිතක් මේකම් මරාගන්නේ කොයි වෙලාවේද කියලා හිතෙනවා වගේ, මනුස්සෙ දැක්කට පස්සේ මේක මරාගන්නේ කොයි විලායිද කියලා සිතක් පහළ වෙනවා. දැන් ওই ගෙවල් වල ඉන්නවනේ සමහර ගෑනු කියනවනේ, මේ මිනිහා කවදා මැරෙයිද දන්නේ නැහැ. මිනිහලා කියන මේ ගෑණි කවදා මැරෙයිද දන්නේ නැහැ. ඒ කියන්නේ දැම්ම පටන් අරන් තවත් කෙනෙක්ගේ මරණය බලාගෙන ඉන්නවා. ඕක වෛරෙන් ගිහිල්ලා ගිහිල්ලා දවසක් එනවා එකිනෙකාට පේන්න බෑ. එහෙම පේන්න බැරුව බැරුව ගිහිල්ලා ආයස 10 වෙනකොට ඒ කාලේට තාක්ෂණයේ දියුණුව වෙන අර දුර තියෙන ආයුධේ තප්පරයට අතර ගන්න පුළුවන් අත උස්සන කොට ආයුධය අතට එනවා. අවුරුදු 10 එකිනෙක කා කොටා ගන්නවා, මරා ගන්නවා, පිටි පිටි ගහ ගන්නවා. අටුවාවේ තියෙනවා මීට කලින් දෙවි කෙනෙක් ඇවිල්ලා කියාගෙන යනවා, ඉදිරියෙන් නම් හොඳ කාලයක් නෙවෙයි එන්නේ, උඹලා බේරියනිල්ලා කියලා. ඉතින් මිනිස්සු අහුවෙනවා ඉතින් මේවට. දැන් කොච්චර අහුවෙනවා, දැන් මේ කාලෙත් ධර්මයේ මෙයයි අධර්මයේ මෙයයි, මේ හොර රහතුන්ට අහුවෙන්න එපා කියලා මේ ගෝසාව තියෙද්දිමුත් අහුවෙන්නේ. ඒ වගේ තමයි ඔය බැන බැනින්දි අර දෙවියටත් බයින ඇති, අන්න අර කවුද කෙපිරයක් ඇදබාගෙන යනවා කියලා දෙවියටත් බයින ඇති ඒ කාලේ. ඊට පස්සේ මොකද උනේ? ඔන්න මිනිස්සු කා කොටා ගන්නවා. ඉතින් මේ වගේ වෙලාවක ළඟ ඉන්නේ තමන්ගේ අම්මා නම්, තමන්ගේ ආයුධින් කැපුණේ අම්මා නම් කල්පයන් නිරේ. ඒ කියන්නේ පව්කාරය සම්පූර්ණයෙන් සුද්ධ වෙනවා, ඔක්කොම නිරේට යනවා. ඒ කාලේ වෙනුන නිරේමයි කියනවා. මේ වගේ අටුවාවල විස්තර තියෙනවා. සමහර කල්ප විනාශ සිද්ධ වෙන්නේ මේ බුදු කෙනෙක්ගේ අතරින් තවත් බුදු කෙනෙක් අතරට විනාශ සිද්ධ වෙන්නේ සමහර දුර්භික්ෂ කාලේ. දුරු කෑම වලට ආසාවම වැඩි වෙලා මැරිලා පෙරේත වෙලා ඉපදෙන්නේ. මේ කල්පේ කල්ප විනාශය ඉන්නේ තරහින්, වෛරෙන් මැරිලා ගියලා මැරෙන ඔක්කොම නිරේ උපදින්නේ. මේ මනුස්ස ලෝකේ මේ ඉඩ කඩන් වලට ආස කරන්ට එපා. මේ සිමින්ති ගොඩවල් වලට ආස කරන්න එපා, ගෙවල් වලට ආස කරන්න එපා, යකඩ ගොඩවල් වලට ආස කරන්න එපා. ඒවා මනුස්ස ලෝකෙට අයිති දේවල්. ආය ආයමත් මනුස්ස ලෝකෙට එයි. ආස කරන්න බුදුරජාණන් වහන්සේට, ධර්මයට, සංඝයාට, සත්පුරුෂයන්ට, පිනට, කුසලයට, ගුණ ධර්මවලට. ඊට පස්සේ පින්වත්නි, ඔන්න බුදුරජාණන් වහන්සේ වදාලා, අතකෝ තේසම් භික්කවේ සත්තානං එකච්ඡානං ඒවම් භවිසති. මෙන්න මේ විදිහට කා කොටා ගන්නකොට සමහර අයට මෙහෙම හිතෙනවා, මාච මයං කංචි, මාච අම්මි කෝචි, අනේ මං අතින් තවක් කෙනෙක් මැරෙන්න එපා, මාවත් කවුරුත් මරන්න එපා. යන්න ඕන මයන් තින ගහනං වා වන මූල පලාහාරා යාපි යාමන්, ඉක්මනට පැනගම කොයි හරි කැලේකට කොලයක් කාලා හරියමු කියලා එක්කෙනෙක් දෙන්නේ පැන ගන්නවා. පැනගෙන ඔය ගංගායිනේ කැලයිනේ ඔය හොරින් ඉන්නවා දැන් කොල කකා කීප දෙනෙක්. මං සුළු පිරිසක් වෙන්න ඕන. අපේ කච්චා සමහර සත්වයෝ ඒ විදිහට හැංගිලා ඉන්නවා. දවස් 7යි බින්වතුනි අර මුර්ග සංඥාව දෙන්නේ කා කොටා ගන්නක දවස් 7යි. එළියට එනකොට තන්නේ කර මල කඳන් දවස් 7න් පස්සේ මල කඳන් සීසීකඩ සුනාමියක් ඇවිල්ලා ගියාට පස්සේ තැන් තැන් වල මිනි තියෙන එක පොඩි දෙයක්. ඊට වෙද්දී 100,000 ගුණයකින් මිනි බඩ පපුව පිච්චිලා යනවා, දාලා යනවා. ඊට පස්සේ යාලා කල්පනා කරනවා, අහෝ මෙහෙම උනේ මොකද කියලා බලනකොට එක්කෙනා එක්කෙනා කැලෑ වලින් එනවා. සුනාමියට ඔක්කොම ගහගෙන ගිහිල්ලා පවුල එක්කෙනෙක් හරි ගහක ඉඳලා ආයෙත් Tamanට මුණ ගැහුණොත් අනේ ඔයත් ඉන්නවනේ කියලා බදා ගන්නවා වගේ, වැළඳ ගන්නවා වගේ. අර කැලෙන් එළියට ආපු අය එකිනෙකා වැළඳ ගන්නවා, කියනවා අම්බෝ පුරිස තුන් ජීවාහි, අනේ පුරිසේ ඔබ ජීවත් වෙනවා නේද, ජීවත් වෙනවා නේද කියලා වැළඳ ගන්නවා. කියනවා අපිට මේ වැරදුනේ අපේ පව්කාරකම් නිසා. අපි තීරණයකට එමු, අපේ අතින් සතෙක් මැරෙන්න දෙන්නේ නැහැ, ප්‍රාණඝාතයක් කරන්න දෙන්නේ නැහැ කියලා. එදා ඉඳලා ප්‍රාණඝාත කරන්නේ පින්වතුනි, මේ ලෝකේ පිරිහින්ද පටන් ගන්නේ හොරකමෙන්. ඒ වුණාට මේ ලෝකේ හැදෙන්න පටන් ගන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීමෙන්. ඒ නිසා පංචිල් වල පළවෙනි සිල්පදේ පානාදපාත වේරමණී සික්ඛාපදං සමාදන්. ඒකයි. ඊට පස්සේ දැන් සත්තු මරන්න නැතුව ඉන්නකොට මෙයාලගේ ආයුෂ අවුරුදු 20ට 10 තිබ්බ එක මෙයාලගේ પરම්පරාවට වැඩි වෙනවා 20යි. දැන් තියෙන ආයුෂ අඩු වෙන යුගයේ ඒ කාලේ ගුණධර්මයක් දිනු කරපු ගමන් වැඩි වෙනවා. ඊළඟ પરම්පරාව හොඳ කරන්නේ දෙමව්පියෝ දරුවන්ටයි ආයුෂ වැඩි වෙනවා. එතකොට පින්වත්නි, ඔන්න එහෙම ඉඳලා ඊළඟට කියනවා අපි හොරකම් කරන්න නැතුවම කියලා. ඔන්න හොරකමින් වලකී වාසය කරන. එතකොට ආයුෂ වැඩි වෙනවා 20 තිබ්බ එක 40ට. ඊළඟට කාමයේ වර්ධවය හැසිරීමෙන් වැළකෙනවා. එතකොට 80ට වැඩි වෙනවා. ඊළඟට කේලම් කියන්නේ නැතුන් ඉන්නවා. බොරු කියන්නේ නැතුන් ඉන්නවා. 80 තිබ්බ ආයුෂ 160ට වැඩි වෙනවා. පරම්පරාවෙන් මේ දැන් ඒක වෙන්නේ පින්වතුනි පරම්පරාව. මේක ඔටෝමැටිකල් වෙන එකක් නෙවෙයි මේ. ඒ පරම්පරාවම සියලු දෙනාම පොදු ගුණධර්මයකට එනවා. ප්‍රාණඝාතයෙන් වැළකීම නම් වූ පොදු ගුණධර්මයකට සියලු දෙනාම එනකොට ආයුෂ වැඩි වෙලා. තැනින් තැන නෙවෙයි. ඉතින් මේ පොදු ගුණධර්මයකට එනකොට ලොකු කාලයක් යනවා ඇති. ඊට පස්සේ සියලු දෙනාම පොදු ගුණධර්මයකට එනවා කේලම් කියන්නේ නැහැ කියලා. 320ට ආයුෂ වැඩි වෙනවා. සියලු දෙනාම පොදු ගුණ ධර්මයකට එනවා පරුස වචනෙන් වැළකීමට. ආන්න 640යි. හිස් වචනෙන් වැළකිනවා 2000යි. අපි දැන් බලන්න මේවා නැති වෙවි යන්නේ. දැන් මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න විදිහ කියන්නේ. එහෙනම් සත්තු මර මර ඉඳලා හොරකමේ යෙදී ඉඳලා ඉඳලා වල් වැඩ කර කර ඉඳලා බොරු කී කියා ඉඳලා කේලම් කී කියා ඉඳලා හිස් ලෝකේ කතා කර කර ඉඳලා පරුස වචන කී කියලා කුණු හරප කතා කර කර ඉන්න අයට මෛත්‍රී බුද්ධ ශාසනයක් ලැබෙයිද කියලා හිතන්ට අමාරුයි. මොකද මේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ 15 වෙනි යුගයේදී එනකොට අර ගුණ ධර්ම වැඩෙන අය ඉන්නේ, අගුණ අය නෙවෙයි. ඊට පස්සේ අවිද්‍යාව ලෝකයෙන් නැති වෙනකොට අනිත්‍යයේ දේවල් ලෝභ කරන්නේ හාස්සුස් ගන්න. වාහනයක් ගත්තත් හාස්සුස් ගන්නවා, ගෙයක් හදාගත්තත් හාස්සුස් ගන්නවා. ඒව ලෝකයෙන් නැති වෙනකොට මේ හරදා වෙනවා. ඊළඟට මිනිසුන්ගේ හිතවලින් තරහ වෛරය අඩු වෙවි යනවා. ව්‍යාපාදේ නැති වෙනකොට 8000ට වැඩි වෙනවා. මිත්‍යා දෘෂ්ටි නැති වෙනවා. සමයන් ඔක්කොම නැහැ ඒ කාලේ. මිත්‍යා දෘෂ්ටි නැති වෙනකොට 20000ට ආයුෂ වැඩි වෙනවා. ඔන්න අවුරුදු 20000ට ආයුෂ වැඩි වෙනකොට ඔය අතරතුර ඉන්නවා. අර අධර්ම රාගී, විෂම ලෝභී, මිත්‍යා දෘෂ්ටි තියෙන අය ඔය අතරතුර ඉන්නවා. එතකොට අධර්ම රාගී කියලා කිව්වේ රාගේ උපදින්න ඕන නැති තැනට රාගේ උපදිනවා. මේ මවය, මේ පුංචි අම්මාය, මේ ලොකු අම්මාය, මේ තමන්ගේ නංගිය, මේ මල්ලිය කියලා රාගේ උපදින්නේ නැහැ. ගරු කරන්න ඕනේනේ. ඒ අය කෙරෙහි රාගේ උපදින එක අධර්ම රාගේනේ. විෂම ලෝභයේ කිව්වේ පෙරේතකමනේ. ඊළඟට ඒ කියන්නේ ලෝභේ ඉක්මවා ගිය ලෝභයට. ඊළඟට මිත්‍යා ධර්මය කියලා කිව්වේ පිරිමින්ට පිරිමි ගැන රාගේ උපදින එක, කාන්තාවන්ට කාන්තාව ගැන රාගේ උපදින එක, මිනිසුන්ට තිරිසන්නු ගැන රාගේ උපදින එක. රාගේට සීමා බන්ධන නැති බව, ඒ වගේ දේවල්, ඒ වගේ දේවල් අතරින් පතර හරි තියෙනවා නම් ඒවා ලෝකෙන් නැති වෙච්ච දවසට මිනිසුන්ගේ ආයුෂ 40000ක් වෙනවා. ඒ කියන්නේ මෛත්‍රී බුද්ධ ශාසනය වෙනකොට ඔය ජරා කීස් නැහැ. එතකොට මේ අධර්ම රාගයේ, විෂම ලෝභය, මිත්‍යා ධර්මයේ ප්‍රගුණ කර කර, ඒ කියන්නේ ඒවට ලකුණු දිදී මෛත්‍රී බුද්ධ ශාසනයක්වත් නැහැ. ඉතින් ඒ නිසා දැන් තව දවසේ ළමයි කියලා කිව්වා, ස්වාමීනි මේ අපේ හිතවල නරක මෙහෙම සිතිවිලි ඇති වෙනවා කියලා. ඔය කිව්ව අධර්ම රාගයේ, විෂම ලෝභයේ, මිත්‍යා ධර්ම තමයි කිව්වේ. ඒ වුණාට ස්වාමීනි මේවා හිතේ තිබ්බට මේ අර අහවල් ජනාධිපතිතුමා එහෙම කෙනෙක්, අහවල් අගමැතිතුමා එහෙම කෙනෙක්, අහවල් එක්කෙන අහම කෙනෙක්, ඒ අයට හොඳට මොළේ තියෙනවලු, කොහොමද ලකුණු දාගෙන තියෙන හැටි පෞකාරකමට. එතකොට මේ මට හිතෙන විදිහට එයා ගුරුවරයෙක් ඒවිල්ලා කතා කළේ. එතකොට එයාගෙන් උපදෙස් ගන්න දරුවන්ටත් යන්නේ ඕවනේ. එතකොට කවුරු හරි එයාගෙන් ඉගෙන ගන්න කොල්ලෙක් මොකක් හරි බල් වැඩක් කරලා ඇවිල්ලා කිව්වොත්, නෑ ඌ සාමාන්‍ය දේවල්, උන්ගේ මොලේ වැඩිලු, උඹගෙත් මොලේ හොඳට හරියයි කියලා ප්‍රශංසා කරයි. කවදාවත් තමන්ගේ දුර්වලතාවයකට ලකුණු දෙන්න එපා. දැන් අපි ඊයේ කිව්වා ධර්ම දේශනාවකට හරි එක ළමයෙකුට මේ හොඳට ධර්මයේ මතක තියෙන ළමයෙක් ගෙදරින් ප්‍රශ්න කියලා ධර්මයේ ඊයෆෝන් එක කනේ ගහගෙන ටොයිලට් එකේ ඉඳලා තමයි බණ අහලා තියෙන්නේ කොමඩ් එක උඩ ඉඳගෙන. යම් දවසක කොමඩ් එකේ ඉඳලා බණ ඇහුවද එදා ඉඳලා බණ මතක හිටින්නේ නැහැ. කිසිම බණක් විනාඩි 5ක් 10ක් අහන්න බෑ, නිින්ද යනවා එදා ඉඳලා. නොසුදුසු තැන ධර්මයේ ඇසීම. ඉතින් ඒ නිසා සමහර අය නිින්ද යන්නේ නැතිකොට නිින්ද යන්න සුපිරිත් දා ගන්නවා. කිකියා ඒවා සුදුසුයිද කියලා මම බන කියනකොට එක අම්මා කෙනෙක් කවුරු හරි ලියුමක් කියවලා තිබ්බා මට. හාන්දුරනේ මේ අපිත් ගෙදර පිරිත් දානවා තමයි, හැබැයි සින්දු අහගෙන නිදා ගන්නවට වැඩිය පිරිත් අහන්න නිදා ගන්න එක හොඳයි නේද කියලා. දැන් දීපන් උත්තර, තමන්ගේ දුර්වලතාවයට ලකුණු දාගත්තා. ඒකයි ඒක තියෙන්නේ. තමන්ගේ දුර්වලතාවයට ලකුණු දාගත්තා. ලකුණු දාගැනිල්ල තමන්ගේ එකක්, ලෝකේ ධර්මයක් හේතුඵල ධර්මයක් කියලා එකක් තියෙනවා. ඒක වෙලාවට සිද්ධ වෙනවා. ඒ නිසා මෛත්‍රී බුද්ධ ශාසනය වෙනකොට ඔය නරක ජරා කේස් නැහැ. ඒවා හිත්වල නලියනවා නම් ඒවා මේ බුද්ධ ශාසනය හදාගත්තේ නැත්නම් ඒ බුද්ධ ශාසනයත් ඉවරයි. කොච්චර අපි මේ බැට කකාද මේ යන්නේ මේ වගේ. ඊට පස්සේ තියෙනවා මා ඒ අතර තියෙන අර මවුට සලකන්නේ නැති, පියාට සලකන්නේ නැති අය තනින් තනින් ඉන්නවා. යම් දවසක මේ ලෝකේ මවට උතුම් කොට, පියාට උතුම් කොට, වැඩිහිටියට උතුම් කොට ගරු සත්කාර කිරීමක් ලෝකේ වේද, එදාට ආයුෂ අවුරුදු 40000, ඒ ඇයිගේ දරු પરම්පරාවට 80000ක් වෙනවා. අවුරුදු 80000ක් වෙන කාලේ කෙනෙක් විවාහ වෙන්නේ අවුරුදු 500. අවුරුදු 500න් විවාහ වෙන්නේ. ආහාර තෘෂ්ණාවත්, ආහාර ක්ලාන්තයත්, මහලු වීමක් තමයි ඒ කාලේ ලෙඩ විදියට තියෙන්නේ. ඉතින් පින්වත්නි, ඔන්න ඒ කාලේ හැටි මේ බලන් ලස්සන විස්තර තියෙනවා. අසීති වස්ස සහස්සායුකේසු භික්කවේ මනස්සේසු අයන් ජම්බු දීපෝ ඉද්දෝචේව භවිෂ්‍යති විතෝච. ඒ හරීම දඹදිව ඒ කාලේ වෙනකොට අවුරුදු 80,000 වෙනකොට පුදුම විදිහට සස්ත්‍රීකයි දියුණුයි. ඊළඟට කුක්කුට සම්පාතිකා ගාම නිගම ජනපද ජම්බුද්දීපෝ රාජධානියෝ. පින්වත් මහන්නි, කුක්කුට සම්පාතයි. කුක්කුට සම්පාතයි කියන්නේ ගේකින් ගේකට කුකුලෙකුට පනින්න පුළුවන්. ඉස්සර අනුරාධපුරේ ඉඳලා පොළොන්නරුවට තිබ්බ කුක්කුට සම්පාතක ජනාවාස. ඒ කියන්නේ මෙහි අනුරාධපුරෙන් ගේකට නැංගොත් එම බහින්නේ පොළොන්නරුවෙන්. අහෝ, ඒ ගිවල් දැන්කෝ. ඕක තමයි අනිත්‍යයි කියන්නේ, වෙනස් වෙනවා කියන්නේ, අපේ වසඟේ තියාගන්න බෑ කියන්නේ. මේවා ස්ථිර දේවල් නෙවෙයි. මෛත්‍රී බුද්ධ ශාසනය වෙනකොට එච්චර ගෙවල්. ඊට පස්සේ තියෙනවා මනුස්සේසු අයන් ජම්බු දීපෝ අවීචි මන්නේ පුටෝ භවිෂ්‍යති මනුස්සේහි. අවීචි වගේ ලෝකෙ වැඩිම සත්තු ප්‍රමාණයක් ජීවින් ඉන්නේ අවීචි මා නරකාදී අපායේ. මනුස්ස ලෝකේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කාලේ වෙනකොට අවීචි වගේ පිරෙනවා කියන ඊතරම් මිනිස්සු. සෙය්‍යතාපි නලවනං සරවනං වා. පින්වත් මහන්නි, උණ බට පඳුරක් බට පඳුරු වගේ කියන මිනිස්සු තැන් තැන්වල. මෛත්‍රී බුද්ධ ශාසනේ ඒ කාලේ පහළ වෙන මිනිස්සු දැන්කෝ ගොඩාක් අය දැන් ඉන්නේ දෙව්ලොව. අවසාන කෙනාටත් පිහිටක් පිළිසරණක් සරණින් ගන්න තමයි මේ බුද්ධ ශාසනේ ඉස්මතු වුණේ. දැන් මේ සිංහෙක් වගේ කෙනෙක් ඉඳලා මේ මහමෙවුනාවේ මේ ලොකු ශාවින්දාංශි ධර්මයේ මෙයයි මෙයයි කියලා කිය කියාගෙන යන නිසා යම් බේරිල්ලක් ටිකකට හරි තියෙනවා. අනිත් ඔක්කොම ටික ලොකු ශාවින්දාංශයට බැන්නට එකෙකුටවත් අධර්මයට කතා කරන්න බෑ. එතකොට ඒ වගේ මහා පුරුෂයෝ නැති වෙලා ගියාට පස්සේ තැන් හතු විවෙන්නා වගේ තැන් තැන්වලින් මිත්‍යා දෘෂ්ටිය පහළ වෙනකොට මිනිස්සුන්ට ආතක් පාතක් හොයාගන්න නැහැ. මිනිස්සු ගොඩාක් පව් කරගෙන නිරේ උපදී. චෛත්‍ය වලට ගරහයි, බෝධි වලට ගරහයි, ධාතුන්නාසයට ගරහයි. ලේසි නෑ වින්වත්. ඒ නිසා තමයි කියන්නේ කල්යාණ මිත්‍රයෝ ඉන්න වෙලාවේ පිනක් තියනවනම් සිවුරක්වත් දාගන්න, දැන් ගුරුවරයෙක් ඉන්න වෙලාවේ කසාවතක් දරාගන්න අවුරුද්දක්වත් කමන්නේ නෑ. ආයේ ලැබෙන්නේ බුද්ධ ශාසනේ උතුම් පැවිදි බව. ආයේ ලැබෙන්නේ ඒකයි. මේ කරගන්න පිනත් දැන් කරගන්න, කරගන්න කුසලයක් දැන් කරගන්න, තිසරණේට ප්‍රශංසා කර කර ඉන්න, කල්යාණ මිත්‍රයෝ ඉන්න අතරේ කරගන්න, තමන්ට ප්‍රශංසා කර කර තමන්ට ලාභ උපයන ප්‍රශංසා උපදින අය ගේ ලෝකයක් අනාගතයට පහළ වෙයි. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන කාලේ අවුරුදු 80,000යි. අයම් බාරාණසී කේතුමති නාම රාජධානි භවිෂ්‍යති. ඒ කාලේ බරණැස් නුවරට කියන්නේ කේතුමති. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ දැන් බරණැස් නුවර. ඒ කාලෙට කේතුමති. බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කේතුමති රාජධානී ඒ කාලේ සංක කියලා සක්විති රජ කෙනෙක් පහළ වෙනවා, සත්තර රතනෙන් සමන්විත. ඒ සක්විති රජුරු මුළු ලෝකෙටම එකම රජ කෙනෙක් වෙලා උපදිනවා. ඒ සක්විති රජුරුවත් පහළ වෙලා, මේක පුදු අද්භූත සිද්ධියක්. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේගේ වගේ රූප දෙකක් තියෙනවා ඒ කාලේ. එක්කෙනෙක් සක්විති රජුරු, එක්කෙනෙක් තථාගතයන් වහන්සේ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකෙට අරහං සම්මා සම්බුද්ධ විද්‍යාචරණ සම්පන්න සුගත ලෝක විදු අනුත්තර පුරිස ධම්මසාරති සත්තා දේවමනුසානම් බුද්ධ භගවා කියන මෛත්‍රී තථාගත බුදුරජාණන් වහන්සේ ඒ ගුණයෙන් ලෝකෙ පහළ වෙනවා. මුල මැද අග පිරිසිදු, පිරිසිදු අර්ථ ඇති, පිරිසිදු ව්‍යංජන ඇති ශ්‍රී සද්ධර්මය දේශනා කරනවා. ලක්ෂ ගණන් කෝටි ගණන් සසරෙන් නිදහස් වෙනවා. ඉතින් ඒ සංක කියන සක්විති රජුරුව මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා පැවිදි වෙනවා. මෙන්න මේ විදිහට තමයි මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ ශාසනේ අවුරුදු පින්වත්නි 80,000ක් ආයුෂ තියෙන කාලේ තියෙන්නේ. ඒ මෛත්‍රී බුදුරජාණන් වහන්සේගෙන් පිහිට ගන්න අරහත් පරම්පරාව එතනින් අවසන් වෙලා යනවා. දීර්ඝායුෂ තියෙන ශාස්ත්‍රුන් වහන්සේ බුදුවරුන්ගේ ශාසනවල තියෙන ලක්ෂණයක් තමයි ඒ බුද්ධ ශාසනේ බොහෝ කලක් නවංගු ශාස්ත්‍රු ශාසනය විදිහට පරම්පරාවෙන් උරුම වෙන්නේ නැහැ. පින් තියෙන අය ඔක්කොම බුදුරජාණන් වහන්සේ කාලෙම ඉපදිලා සසරින් නිදහස් වෙනවා. ඒ බුදුරජාණන් වහන්සේ ලෝකෙන් පිරිනවම් පෑවට පස්සේ ආයෙත් අඳුරු යුගයක් පහළ වෙනවා. මිනිස්සු අර දැන් වාගේ මේ කාලෙටත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේගේ පස්සේ ආරවුල් ඇති කරගන්නවා, වාද විවාද ඇති කරගන්නවා. ඊළඟට ගොඩාක් මිත්‍යා දෘෂ්ටිවල පැටලෙනවා. බුදුන්ට ගරහන, ධර්මයට ගරහන, සංඝයාට ගරහන, ධාතුන් වහන්සේලාට ගරහන, සංඝයා ભેද කරන තෝතෝ කියලා ඇඟිල්ල දික් කරගෙන සත්වයා මේ ලෝකෙින් මැරිලා ඒ වගේ පෞකාර ලෝකවල ඉඳිලා සතර අපාය වෙටි වෙටි යනවා. ඒ වෙටි වෙටි ගිහිල්ලා ඕනේ බුද්ධ ශාසනේ ඉවරයි. මතක තියාගන්න මෛත්‍රී බුද්ධ ශාසනයෙන් පස්සේ බුදුරු ගැන නෑ සඳහන. මේ තමයි එකම දේශනාව. ඊට පස්සේ මේ දේශනාවේ අවසානයේ සංඝයාට මේ ජීවිතේම ධර්මයේ දිනු කරගන්න හැටි විස්තරයක් දේශනා කරනවා. එතකොට අද අනාගත ලෝකයේ ගැන විස්තර ඒකේ තියෙන්නේ. පින්වත් මහණෙනි, මේ බුද්ධ ශාසනයේ වර්ණේ තමයි සීලය. ඒ නිසා සීලය දිනු කරන්ට. පින්වත් මහණෙනි, මේ ජීවිතේ ඔබගේ ආයුෂ තමයි පින්වත් මහණෙනි 4 ඍද්ධිපාද. ඊට පස්සේ පින්වත් මහණෙනි වර්ණේ තමයි සීලය. පින්වත් මහණෙනි සැපේ තමයි ධ්‍යාන. පින්වත් මහණෙනි භෝග සම්පත්තිය තමයි මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා කියන බ්‍රහ්ම විහාර. පින්වත් මහණෙනි බලය තමයි නිකලෙස් බව. මේ ලෝකයේ බුදු කෙනෙක්ගේ බලය හැරෙනකොට මේ ලෝකෙ වැඩිම බලය තියෙන්නේ නාහම් වික්කවේ අඤ්ඤං ඒක බලම්පි සමනුපස්සාමි යං ඒවං දුප්පසහං යත ඉදං වික්කවේ මාර බලං. දුකසේ දුරු කරන්නට ඕන මෙච්චර බලයක් නෑ මාර බලය තරම්. කුසලානම් වික්කවේ සමාදානං ධම්මානම් සමාදාන හේතු ඒවම ඉදම් පුඤ්ඤම් පවඩති. ඒත් කුසල් වඩන කෙනා මේ විදිහට පිම් පුරවාගෙන ඒ බලයක් මැඩ පවත්වනවා නිකිලෙස් බවින්. මේ විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කරනකොට චක්කවති සීනාද සූත්‍රයේ අර මගදී කුඹුරේ හිටපු 80,000 මිනිස්සු සෝතාපන්න වෙනවා. මෛත්‍රී බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙලා ඉවරුණා. ඉවර වෙලා ආයිත් කල්ප අවුරුදු කෝටි කෝටි ගාණක් ගිය තැන, අවුරුදු කෝටි කෝටි ගාණක් ගිය තැන මේ ලෝකේට පින්වත්නි පෞකාර ලෝකේ විනාශ වී ගිහිල්ලා වැස්සේ ඉන්නේ නැති කාලයක් එනවා. වැස් මේක තියෙන්නේ සත්ත්ව සූර්යුග්ගමන සූත්‍රයේ අම්බපාලි වනේ බුදුරජාණන් වහන්සේ වදාළේ. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් මහණෙනි වැස්සේ ඉන්නේ නැතු වෙන්නේ නැතු ගිහිල්ලා මේ ලෝකේ යන්තා ගස්කොලන් තේනවද ඒ කොම වේලිලා යනවා. දැන් මේ කියන්නේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ කියමුත් පස්සේ අවුරුදු කෝටි කෝටි කෝටි කෝටි ප්‍රකෝටියක් ගියාට පස්සේ මේ පෘථුවියට වෙන්නේ මොකද්ද කියලා මේ කියන්නේ. ඉතින් ඒ නිසා මේ කෙටි වෙලාවක් තුල කියලා දෙන දේ හොඳින් අසාගෙන සිටින්ට. පින්වත් පින්වත්නි, මේ විදිහට අවුරුදු කෝටි ගාණක් ගියාට පස්සේ ගස්කොලන් කොළපාට කියන එක ලෝකේ අතුරුදහන් වෙලා යනවා. දැන් ඔයාලා මල් පැලවලට, පොල් ගස්වලට, ගෙවල් වලට, අනම්බනම් වලට මේ රන් වෙවි ඉන්නවා. යම් දවසක් එනවා මේ ලෝකෙ තියෙන ගස්කොලන් ඔක්කොම මැරිලා යනවා වැස්ස නැතිකොට. ඊට පස්සේ ඔන්න මේ ලෝකෙට දෙවෙනි ඉර මඬලක් පායනවා. ඉරක් පායනවා. පින්වත්නි, මේක තමයි සත්‍ය. මේක සිද්ධ වෙන දෙයක්. බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් දැක්ක දෙයක්. දෙවෙනි ඉර මඬල ලෝකෙ පහළ වෙනකොට පින්වත්නි, මේක බුදුරජාණන් වහන්සේ ඉස්සෙල්ලාම වදාලා අනිච්ඡා භික්ඛවේ සංඛාරා. පින්වත් මහණෙනි, සියලු සංස්කාරෝ අනිච්චය අනිත්‍යයි. අද්දුහා භික්ඛවේ සංඛාරා, සියලු සංස්කාරයෝ අස්ථීරයි. අනස්සාසිකා භික්ඛවේ සංඛාරා, සියලුම සංස්කාරයෝ අස්වැසිලි රහිතයි. ඊළඟට යාවචිදම් භික්ඛවේ අලමේව සබ්බ සංඛාරේසු නිබ්බින්දිතු. මේවා ගැන කලකිරෙන්නමයි වටින්නේ. අලං විරජ්ජිතුන් නොයලෙන්ටමයි වටින්නේ. අලං විමුච්චිතුන්ති නිදහස් වෙන්ටමයි වටින්නේ. සිනේරු පර්වත රාජයා තියෙනවා මුහුදෙන් යට යොදුන් 84000ක්, මුහුදෙන් උඩ යොදුන් 84000ක්, පළල 84000යි දිග 84000යි. මෙහෙම පර්වතයක් තියෙනවා පින්වතුනි මේ පෘථුවේ. අර වැස්ස නැති වෙන කාලේ සියලුම කොළපාට නැති වෙලා යනවා. බලන්න මේ සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය. පින්වතුනි මේ විදිහට තිබිලා දෙවෙනි ඉර මණ්ඩල ලෝකයේ පහළ වෙනකොට ဒုတိယස්ස භික්ඛවේ සූර්යස්ස පාතු භවා යාතා කුණ්ණදියෝ කුසුබ්භාතා උස්සුසන්ති විසුසන්තින භවන්ති. මේ පෘථුවියේ තියෙනවා නම් යන්තා නදි, පොඩි පොඩි ගංගා තියෙන්නේ. ලංකාවේ තියෙන සියලුම ගංගා හිඳිලා යනවා දෙවෙනි ඉර පායනකොට. මහා විශාල ගංගා හැර සියලු ගංගා ඉතුරු වෙන්නේ ගංගා යමුනා චිරවති සරබු මහි. ඒ මහා විශාල ගංගාට කැර සියලු ගංගා හිඳෙනවා දෙවෙනි ඉර පායපු ගමන්. ඉර පායලා ගොඩාක් කල් යනවා. බලන්ට අනිත්‍ය වෙන හැටි, අස්ථීර වෙන හැටි, මේ ලෝකෙන් පිහිටක් නැති හැටි බලන්ට. කලකිරෙන්ටමයි වටින්නේ, නොඇලෙන්ටමයි වටින්නේ, නිදහස් වෙන්ටමයි වටින්නේ. ඊට පස්සේ පින්වත්නි ඊළඟට තුන්වෙනි ඉරක් පායනවා කදහච්චි කරහච්චි. කදහච්චි කරහච්චි කියන්නේ කවදා හරි දවසක තමයි පායන්නේ. තුන්වෙනි ඉර පෑවුවට පස්සේ යාකාච්චි මහා නදියෝ තියෙනවනම් මහා ගංගා. මොනවද? ගංගා යමුනා චිරවති සරබු මහි තහ උස්සුසන්ති විසුසන්තින භවන්ති. ඒ ඔක්කොම වීල්ලා වීල්ලා යනවා. ගංගාවක් නැහැ. මේ වෙන දේවල්. ඒවන් අනිච්චා භික්ඛවේ සංඛාරා. බලන්ට සංස්කාරය අනිත්‍යයි, ස්ථිර නැහැ, අස්වැසිලි නැහැ. කලකිරින්ටමයි වටින්නේ, නොඇලෙන්ටමයි වටින්නේ. කොහොම කාලයක් ගියාට පස්සේ හෝතිසෝ භික්ඛවේ සමයෝ. කාලයක් එනවා පින්වත්නි, ඒ පින්වත් මහණෙනි යම් කදාචි කරහති කවදා හරි දවසක දීගස් අද්දුනෝ. බොහෝ කාලයක් ගියාට පස්සේ අච්චේන චතුත්තෝ සූර්යෝ පාතු භවಂತಿ. හතරවෙනි ඉර පායනවා. හතරවෙනි ඉර පෑවුවට පස්සේ යේතේ මහසරා තියෙනවනම් මහා ඔය ගංගා හටගත්ත මහා පොකුණු ඒවා වේලිලා වේලිලා යනවා. සියයේ ඉඳන් මොනවද මේ පොකුණු? අනෝතත්තං සීහපපාතං රතකාරං කන්න මුණ්ඩං කුණාලං චද්දන්තං මන්දාකිනි. ඔය කියන ගංගා ඔක්කොම සිඳී යනවා. බලන්ට පින්වත්නි අනිත්‍ය, බලන්ට අස්ථීර බව, බලන්ට පිහිටක් නැති බව. මේ පොළොවට වෙන දේ මොනවද අපි මේ අල්ලගෙන ඉන්නේ? අහෝ බුදුරජාණන් වහන්සේ බුදු ඇසින් බලා වදාලා අනිච්චා භික්ඛවේ සංඛාරා. මේ සියල්ලම අස්ථීරයි, අනිත්‍යයි, අස්වැසිලි රහිතයි, කලකිරින්ටමයි වටින්නේ, නිදහස් වෙන්ටමයි වටින්නේ කියලා වදාලා බුදුරජාණන් වහන්සේ වදාලා. පින්වත් මහණෙනි ඔන්න ඔහම ආයේ කාලයක් ගියාට පස්සේ කදාචි කරහචි පංචමෝ සූර්යෝ පහන්තු භවಂತಿ. පස්වෙනි ඉර පායනවා. පස්වෙනි ඉර පෑවුවට පස්සේ වේලිලා වෙල්ල දැන් වතුර තියෙන්නේ කොහෙද? පොඩ්ඩක් හරි බේරිලා මොහොඳේ තියෙන වතුර ටිකක් සිඳිලා යුදුන් ගානක් ආපස්සට සිඳිලා තල් ගහක් පමණට සිඳිලා මිනිස්යෙක් ගානට සිඳිලා ඔළුව ගානට සිඳිලා අතපය ගානට සිඳිලා දනහිස ගානට සිඳිලා කාලයක් වෙනවා. හරක් ගියාට පස්සේ වැස්ස කාලේ අර හරක්ගේ කුරවල වතුර පිරීලා තියෙන්නේ මොහොඳේ වගේ වතුර හිඳිනවා. කාලයක් වෙනවා. මහ පොට ඇඟිල්ල තෙමා ගන්නට වතුර නැහැ. මොහොඳටත් වෙන දේ. අනිත්‍යයි සංස්කාරයි. මේ ඔක්කොම අස්සසිල් රහිතයි. පිහිටක් නැහැ. කලකිරින්ට කියලා වදාලා, නිදහස් වෙන්න කියලා වදාලා බුදුරජාණන් වහන්සේ වදාලා. පින්වත් මහණෙනි ආයෙත් කාලයක් එනවා. චට්ටෝ සූර්යෝ පාතු භවಂತಿ. හයවෙනි ඉර පායනවා. හයවෙනි ඉර පායනකොට කුඹල්කාරයෙක් ලිපට දාලා පිඹිනකොට දුම් යනවා වගේ මේ මහ පොළොවෙන් දුම් දාන්න පටන් ගන්නවා. දුමා යන්ති. බොහෝසේ දුම් දාන්න පටන් ගන්නවා. දුම් ගුලියක් වෙනවා මේ පෘථුවිය. දුම දම දමා දුම් දදදා තියෙනවා මේ පෘථුවිය. මේ වෙනකොට මිනිස්සෙක් නැහැ. එකෙන් දෙකෙන් ඉවරයි. දුර්භික්ෂ වැස්ස නැති වෙනකොට ඉවරයි. කර්මාන් රූප ඉපදෙනවා. මේ බලන්න මේ අනිත්‍ය වෙලා යන හැටි මේ ලෝක මොනවාදද? උඹලා හරි අපි වැරදි, උඹලා හරි අපි වැරදි, වරෙන් වාදෙට අරක වරෙන් මේක, වරෙන් අරකයි මේක, මොකද්ද මේ? මේ පෘථුවිය පවා නැසී වෙනසිය. අනිත්‍යයි, අස්ථිරයි, අශ්‍රසිලි රහිතයි. යම් කාලයක් එනවා හත්විනි නිර්පායන. හත්විනි නිර්පායනකට මේකින් ගිනි දළු හටගෙන පිච්චෙනවා පින්වත්නි, ඉහළටම බ්‍රහ්ම ලෝකේ දක්වා යනවා. නිරයත් පිච්චෙනවා, දිව්‍ය ලෝකත් පිච්චෙනවා. එදොර නිරයත් පිච්චෙනවා නම් දිව්‍ය ලෝකත් පිච්චෙනවා නම් මනුස්ස ලෝකෙත් පිච්චෙනවා නම් මිනිසුන්ට මොකද වෙන්නේ? නිරිසතුන්ට මොකද වෙන්නේ? පින්වත්නි, මේ සත්වයන්ගේ ජීවිතවල කර්ම ඉතුරු වෙලා තියෙනවා ආබස්සර බ්‍රහ්ම ලෝකෙ ඉපදෙන්න. ඒ කර්ම ඉස්මතු වෙලා නිරේන් චුත වෙලා නිරේ පිච්චිලා ආබස්සර බ්‍රහ්ම ලෝකෙ ඉපදිනවා නිරිසත්තු පවා. හැබැයි ඒක වෙන්නේ හේතුවක් ඇතුව. එයාලා සසරේ කරන ආබස්සර බඹලෝ උපදින කර්ම තියෙනවා. සෑම ජීවියෙක්ගේම එක එක කර්ම. අහෝ, ඒ වගේ අපි දන්නවද අපිට පාරේ මැරෙන්න සතුරන්ගෙන් වෙඩි කාලා, සතුරන්ගෙන් මේ ඊතල කාලා, හදිහුණියන් කාලා, විස කාලා, වහ කාලා, වාහනවල චප් වෙලා මැරෙන කර්ම අපේ ජීවිතේ ඉතුරු වෙලා ඇති. පඳුරු ගැට ගහ කර්ම වෙනස් කරන්න බෑ පේනවා. මේ මහ පෘථුවිය පවා සිනේරු පර්වත රාජයා පවා සුණු විසුණු වෙලා දැවිලා යනවා. පින්වත් මහන්නි, කපුරු දැවුනට පස්සේ, ගිතෙල් දැවුනට පස්සේ එතන ඉතුරු වෙන්න දෙයක් නෑ වගේ මේ පෘථුවිය දැවිලා දැවිලා දැවිලා කපුරු දැවුන තැන මොකුත් නෑ වගේ පෘථුවියක් නැති වෙලා යනවා. මේ බලන් සිද්ධ වෙන දේ අනිච්චා. ඒවන් අනිච්චා වික්ඛේ සංඛාරා. කොහොමද මල් පැලවලට දැන් තියෙන ලෝභේ තෘෂ්ණාව, පොල් ගස් වලට තියෙන ලෝභේ තෘෂ්ණාව, වාහන වලට තියෙන ලෝභේ තෘෂ්ණාව, ගෙවල් දොරවල් වලට තියෙන ලෝභේ තෘෂ්ණාව, මේවා කල්පයක් පවතින්නද? මේ පෘථුවේ තියෙන කල් තියෙන්නද මේ? පින්වත්නි, ඊට පස්සේ මේවා දෙවි දෙවි යනවා. බුදුරජාන් වහන්සේ වදාළා අනිච්චා භික්ඛවේ සංඛාරා. ඔතනින් පස්සේ විස්තරი තියෙන්නේ අග්ගඤ්ඤ සූත්‍රේ. ආයේ කොහොමද ලෝකයක් හටගන්නේ කියලා මගේ බුදුරජාණන් වහන්සේ මුලක් දේශනා කළා, මැදක් දේශනා කළා, අගක් දේශනා කළා. විද්‍යාව සරණ ගියයි, ඒ සරණ තියාගෙන යාළගේ මත මතාන්තර තියාගෙන යයි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, පින්වත් මහන්නේ, මේක පිච්චිලා පිච්චිලා මෙහෙම මේ පෘථුවිය නැති වෙනවා කියන එක දිට්ඨි සම්පන්න කෙනෙක් හැර ඒකාන්තයෙන් කවුද මේක පිළිගන්නේ? ඒ කියන්නේ මේ බණ ඇහුවත් සමහර අයගේ හිතේ කාටක් තියෙනව කොහොම වෙන්න පුළුවන්ද කියලා. සෝතාපන්න වෙච්ච කෙනෙකුට නම් ඒකාන්තයෙන්ම දන්නව කොයි විදිහට වෙනවමයි කියලා. ඒක තමයි ශ්‍රද්ධා. සෝතාපන්න අයත් එක්ක ඕන තරම් කතා කරන්න පුළුවන් කිව්වා මේවා. ඒ නිසා මේක තමයි අනාගත ඉරණම. පින්වත්නි, දැන් කුසල් රැස් කරගන්න. දැන් නිදහස. එතනින් පස්සේ බුදු කෙනෙක් ගැන නෑ. සමහරලාට අසංකේයයක් තියෙයි බුදුරු නැතුව. අසංකේයයක් තියෙයි. අහෝ, සෑයක් නෑ, බෝධියක් නෑ, බුදු කෙනෙක් නෑ, බුද්ධ කියන වචනේ නෑ, රහත් කියන වචනේ නෑ ලෝකේ. ඒ කල්ප අසංකේයයටම දාන් දීලා පින් රැස් කරගන්න බෑ පින්වත්නි. අද සංඝයා සිහි කරන එක බත් හැන්දා පූජා කළ රැස් වෙන පින කල්ප 100කිනුත් රැස් වෙන්නේ නෑ. ඒ කාලේ සංගය නැති නිසා ඒ වගේ යුගයකට යන්න එපා කියලා මේ වගේ උතුම් සෑයවල් පෙරලි පෙරලි වඳින්න පින්වත්නි. මේ වගේ උතුම් ධර්මයක් ඇහිල්ලක් නැහැ. හැබැයි දැන් සද්ධා, සීල, සුත, ත්‍යාග, ප්‍රඥා ගුණ ධර්ම තියාගෙන, කෙලෙහි ගුණේ තියාගෙන කෙනෙක් යාන්තම් බේරිලා හිටියෝ සත්පුරුෂ ආශ්‍රේ සෑය බෝධිය වැඳගෙන තිසරණීට ජීවිතේ පුදාගෙන පඳුරු ගැටක ගහ සමයන් කරන්නේ නැතුව බේරිලා හිටියොත් එයා දෙව්ලෝ උපදිනවා. එතකොට බුද්ධ අධිෂ්ඨානයක් තියෙනවා. ඒ තමයි පින්වත්නි, බලන්න මේ අවසාන බණ කතාව මේ කියන්නේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය. යම් දවසක ධාතුන් වහන්සේලාට වඳින, බෝධින් වහන්සේලාට වඳින සත්පුරුෂය ලෝකයෙන් නැති වුණාට පස්සේ ඒක තව ටික කාලයක්. තවරුදු දහක් හමරත්තේ උපරිම 2500. ඊට පස්සේ ලංකාවේ යම් තාක් ධාතුන් වහන්සේලා තියෙනවාද, ඒ සියලු ධාතුන් වහන්සේලා මේ උතුම් ස්වර්ණමාලි මහසෑරජාණන් වහන්සේගේ ආහසට එනවා. එදාට රහතන් වහන්සේලාගේ ඉර්ධිය එතනින් නිමා වෙන්නේ. කුමක් ඉර්ධිය? මේ ධාතු ගැබ විවර වෙන්නේ. ඒ ඉර්ධිය එදාට ඉවරයි. මේ සෑගැබ දිබය වෙලා අර බුදුරජාණන් වහන්සේගේ බුදු සිරුර අතුරු දහන් වෙලා ඒ ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා අහසට පැන්නැගිලා ලංකාවේ තැන් තැන්වල සේරුවිල් ලලාට ධාතුන් වහන්සේ, නුවර දළදා වහන්සේ, සෝමාවතී දළදා වහන්සේ, ඊළඟට මයංගනේ ග්‍රීව ධාතුන් වහන්සේ, කේශ ධාතුන් වහන්සේ, තිරියායේ කේශ ධාතුන් වහන්සේ, මිහින්තලේ ඌර්ණරෝම ධාතුන් වහන්සේ, ඒ ඔක්කොම ධාතුන් වහන්සේලා මේ උතුම් සෑය ළඟට එකතු වෙනවා. ඒව බලන්ට ඉදාට සත්පුරුෂ දෙවියන්ට පුළුවන්, මිනිසු නෑ. මේ සෑගර්භයේ දෙබෑ වෙලා ඒ වංශ කතාවල තියෙන බුද්ධ අධිෂ්ඨාන ගැන අටුවාවල තියෙන විස්තර මේ ධාතු පරිනිර්වාණය. දෙබෑ වෙලා ඒ ධාතුන් වහන්සේලා ඔක්කොම ටික මුතු වෙලක් ඇමිනුවා වගේ දඹදිවට වඩිනවා නම් නාගදීපේ හරහා. ඒතර නාගදීපේ තියෙන මැණින් පුටුව මතු වෙලා භාග්‍යතුන් වහන්සේට අසුණක් පනවනවා දඹදිවට යනකම්. ඊට පස්සේ දඹදිව වජිරාසනේ වෙනකොට බුදුරජාණන් වහන්සේගේ සතර දළදා වහන්සේ හැර අනිත් දළදා වහන්සේ ගැන ඔයාලා අහලා නැතුව ඇති. ඉතුරු 36ක් ධාතුන් වහන්සේලා. බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේලා 49යිනේ. උඩ ඇන්දේ දන්ත ධාතුන් වහන්සේලා 49යි 29යි. යටි ඇන්දේ දන්ත ධාතුන් වහන්සේලා 29යි. හතර දළදා වහන්සේලා හැර ඉතුරු 36ක් ධාතුන් වහන්සේලා සක්වලවල් 36ක තියෙන්නේ. බුදුරජාණන් වහන්සේගේ කේශ ධාතුන් වහන්සේලා ගැන අහලා තියෙනවා මිසක් ඇඟේ රෝම ගැන අහලා නැහෙනේ. එක රෝමයක් එක ලෝක ධාතුක තියෙන්නේ. මම අහලා තියෙන අටුවාවල රෝම තියෙනවා 96 කෝටියක් කියලා. 96 කෝටියක් සක්වලවල් වල රෝම ධාතු. ඒ සියලුම ධාතුන් වහන්සේලා එක මොහොතේම දඹදිව වජිරාසනයට වඩිනවා. බුදුන් ලංකාවේ උපන්නා කියලා මිත්‍යා දෘෂ්ටිය පතුරවපු අන්ධ බාල අසත්පුරුෂ පුජ්‍යලියෝ දඹදිව වජිරාසනයට ඇයි මේ කෝවිලට යන්නේ කියලා ෆොටෝ දදා ගියා ඉන්ටර්නෙට් එකේ. ඒ සත්වයෝ එදාට නිරේ අනුමෝදන් වුණායි නිරේ. බුදුනුත් ඇත්තටම මෙහි ඉපදුනාද බං කියලා හරි වචනයක් කියලා ඉන්නවනම් මෙතන ඉන්න අය අද සමාව ගන්න මේ බණෙන් පස්සේ. ඒ වචනෙට සමාව ගන්න. මේ ලංකාව මිසක් දඹදිව නෙවෙයි. ඊට පස්සේ වජිරාසනයට එකතු වෙලා බුදුරජාණන් වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ තිබ්බ තැන පිහිටනවා. ඒ ධාතුන් වහන්සේ ඇමිනිලා ඒ විදිහටම බුදු සිරුර මැවෙනවා. මැරිලා වජිරාසනේ අර ඒ තියෙන ගොඩනැගිලි වලින් වැහිලා ඒ කාලේට පස් වලින් වැහිලා තියෙන සම්බුදු වෙනකොට යම් භූමියක ඉඳගත්තද ඒ භූමිය පොළොව දෙබෑ කරගෙන මතු වෙනවා වජිරාසනේ. ඒ මත වැඩ ඉන්න අර ධාතුන් වහන්සේලාගේ මැවුන බුදු සිරුර බුදුගුණ කිය කියා බුදුරජාණන් වහන්සේට පැහැදිලා බුදුරජාණන් වහන්සේගේ බුදුගුණ කියනට ඇහින් කඳුළු වැටි වැටි මගේ බුදුරජාණන් වහන්සේ කියලා අහගෙන හිටපු බුද්ධානුස්සතියෙන් බලවත් සත්වයා එදාට දෙව්ලොව ඉපදිලා හිටියොත් එහෙම එදාට බුදුරජාණන් වහන්සේ මුළු සක්වලටම පේනවා. ඒක පින්වත්නි මේ වගේ අහසේ හඳ තියෙනකොට හැම තැනටම පේනවා නේද? හඳ ඉන්දියාවටත් පේනවා, ලංකාවටත් පේනවා, මාතරටත් පේනවා, අනුරාධපුරයටත් එක වගේ පේනවා නේද? ඒ වගේ බුදුරජාණන් වහන්සේ මුළු සක්වලටම පේනවා එදාට. ඒ බුදු සිරුර දිහා දකින්නකොට බුද්ධාලම්බන ප්‍රීතියෙන් සමාධිය ඇති වෙලා සක්කාය දිට්ඨිය සුන්නද්දූලි වෙලා යනවා. මාර්ගඵල ලබනවා බුද්ධානුස්සතියෙන් එදාට බුදු සිරුර දැකලා. ඊළඟට බුදුරජාණන් වහන්සේ එදා මොහොතකට අනිත්‍ය ප්‍රතිසංයුත්ත මේ උතුම් ශ්‍රී සද්ධර්මයේ දේශනා කරනවා නැවත වරක්. මොහොතකට ලෝකේ මාර බලය යට යනවා. එදාට අනිත්‍යයෙන් පුරුදු කරපු ජීවිතේ අවබෝධ කරන්න පුරුදු කරපු අය එදාට ධර්මය අවබෝධ කරනවා. ධාතු පරිනිර්වාණයෙන් ධර්මය අවබෝධ කරන ගණන අසංඛේයයි. එනිසා කරුණු දන්න සත්පුරුෂයෝ කියනවා සද්ධා සීල සුත ත්‍යාග ප්‍රඥා දියුණු කරගෙන දෙව්ලොවට යන්න ඕන කියලා. අපිට අවුරුදු 2500ක් වුණාට දෙව්ලොවට දවස් කිහිපයක්. හැබැයි මනුස්ස ලෝකේ අවංකව ධර්මය පුරුදු කරන කෙනා, තුනුරුවන්ට නොගහරන කෙනා, සීලේ පුරුදු කරන කෙනා, අඩුපාඩු හදාගන්න කෙනා, ධර්මයේ කියවන කෙනා, අවංකව මහන්සි වෙන කෙනා දුකින් නිදහස් වෙන්න එයාට තමයි අවස්ථාව ලැබෙන්නේ. ඒ නිසා කල්යාණ මිත්‍ර ඇසුරින් පිහිටලා ගන්න. මේ තමයි අනාගත වංශය. ද්‍රෝණයක් මුනිදු ධාතුන් වහන්සේලාගේ අනුහසින් අද කළ මේ අසිරිමත් පූජාවේ අනුහසින් බුදුරජාණන් වහන්සේගේ රන් ශ්‍රී දේහයට රත්තරන් චීවරයක් පූජා කළා වගේ රන් කංචුක පූජාව, බුදු කුටියක් හැදුවා වගේ කුටියකට අවශ්‍ය සියලු භාණ්ඩ සහිත ගරු භාණ්ඩ පූජාව, ඖෂධ 800 ගණනක ඖෂධ ඔරුවක් පූජා කළා තියෙනවා, තෙල් ඔරුවක්, බෙහෙත් ඔරුවක්, නාන ඔරුවක්, බෙහෙත් වතුර ඔරුවක්, බෙහෙත් තම්බන ඔරුවක්, සීත ගඟුලෙන් ගෙන පැන්වලින් පැම්පාත්තරයක්, භාග්‍යතුන් වහන්සේට කුටියට වරිණකට අසුංගණය අසුංගන්ට පාද පීඨිකාවක්, පාද පුටුවක්, පාදෝණය කරන්න පාද පීඨිකාවක්, සුවඳ මල් යුතු පැන් දෝණයක්, බුදු කෙනෙක් ජීවමාන කොට පිරිකර සකස් කොට කළ පූජාව, දහස් ගණනින් ලක්ෂ ගණනින් මල් වලින් ස්වර්ණ මල්ලි සේරදානන් වහන්සේගේ මල්වි මල්යහනන් තනා ලක්ෂ ගණන් මල් බුදුරජාණන් වහන්සේට පූජා කළා. අනේ මේ පූජාවල අනුසසින් මේ කරපු පින් බලෙන් ආය ආයම සසර යාමන් නෙවෙයි සත්පුරුෂ ඇසුරන් අපිට අහිමි වෙන්න එපා. සී සද්ධර්මයේ අපිට පිරිසිදු ඇහෙනක අහිමි වෙන්න එපා. ගෞතම බුද්ධ ශාසනයේ පිහිට ගන්න එක අපිට අහිමි වෙන්න එපා. ආය ආයම දුක් විඳින සසර අපිට අන්ත සිද්ධ වෙන්න එපා. අනේ අපිටත් ඉක්මනින් ගෞතම සසුනේ පිහිට ගන්නට, ඒ සී සද්ධර්මයේ අවබෝධ කර ගන්නට අපි කාටත් වාසනා උදා වේවා. ද්‍රෝණයක් ධාතුන් වහන්සේලා තැන්පත් ස්වර්ණමාලි මහසෑ රජුන්ගේ අනුහසින් මේ ශ්‍රී සද්ධර්මය අපිට කියලා දුන්න, මේ ධර්මයේ ඉර සඳුසේ බබලවපු අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තමයන් වහන්සේ අපේ ආයුෂත් ඇරන් මහසෑයේ අනුහසින් නිදුක් නිරෝගීව බොහෝ කලක් ශ්‍රී සද්ධර්මයේ ඉර සඳුසේ බබලවමින් නිදුක් නිරෝගීව බොහෝ කලක් වැඩ සිටිත්වා. සාදු සාදු ධර්මයේ බබලවන සත්පුරුෂයන්ට පැමිණෙන අයහපත් පෙනෙන නොපෙනෙන සියලු බලවේග අද මේ කළ පූජාවේ අනුහසින්, ඒ වගේම මා ධර්මයේ දේශනා කරපු පින් බලෙන්, ඔබ ධර්මයේ ඇසූ පින් බලෙන් මහසෑය අනුහසින් ධර්මයට විරුද්ධ සියලු බලවේග දුරු වේවා. ව්‍යාජ රහතුන්ගේ බලපෑම් මේ සී සද්ධර්මයට වෙන මේ බින කැටීම දුරු වෙලා පිරිසුදු තථාගතයන් වහන්සේගේ නිකෙලෙස් සිද්දරාගෙන සිටිය සැබෑ රහතන් වහන්සේලාගේ ගුණ දනන් දුඩ තුඩ රැව් නැගීවා. අපට සත්පුරුෂ ඇසුරේ සැනසෙන්නට ලැබේවා. චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්නට මේ පින් උපකාර වේවා.